සංසාර සාරෝග විනීතනි සම් සම්නීත සාතං සුචිතාරදී සම් සන්දේරකං ස්වන්න තනුපලා සම් සම්ලාපදේසින් අනමේ විසාසම් සංසාභිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාර ආසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දස්ස ගන්නාසිත පාපනාසම් සන්නාපදන්සින් අතබෝරපාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාද සංගම් පනමේ රසාසම් සසර සැඩ සායුර නවතා නිවන් වැඩ පැතිර නැති දිරිමත් රම් පතක් ලෙඩ නිතර දිලෙන තුම් සද අම් දෙස නෙලද වැතිර වදිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන කෙලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවිරකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වදිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වදිනෙම් නිති පතාතින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතේ කොත්වං ආනන්ද ගිරිමානන්දස්ස බිම්කුණෝ දස සංඥා භාසෙයාති තානං කෝ අනේතං විඤ්ඤතියං ගිරිමානන්දත්ත බික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ථානසෝ පටිප්පස්සම්බේය කතමා දස අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනවිරත සංඥා සම්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සතිති ශ්‍රද්ධාවන්ත පිනතුනි සංඝයාමයේ සිදු කරන සාකච්ඡාවේ අපි මාතෘකාව වශයෙන් ප්‍රධාන වශයෙන් තෝරාගත්තේ ගිරිමානන්ද සූත්‍රය. පිනතුන් අහලා තියෙනවා විමුක්ත ආයතන වලින් එක විමුක්ත ආයතනයක් හැටියට ධර්ම සංජානනය. දහම් කරුණෝ කිසියම් මිහිරි හඬකින් සංජානන කිරීම විමුක්ති නපත්තන ආයතනයක් කියලා. ඒ කරුණ ගැන සඳහන් කරද්දී පිනතුනි මෙන්න මේ ගිරිමානන්ද සූත්‍රයේ සංජානනා කිරීමත් විමුක්ත ආයතන ගණයට ඇතුළත් කරන්න පුළුවන් අපට. ඒකට හේතුව තමයි ධර්මයේ තාම ගැඹුරු කරුණ රැසක් එක තැනක සංග්‍රහ කළ තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවක මේ මහා සාගරයේ පතුලෙහි ඊටාම වටිනා අනර්ග දේවල් තැන්පත් වෙලා තියෙනවා. මුතුමැණික් ආදී වටිනා සම්පත් මේ මහා සාගරයේ පතුලෙහි තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනය යමති මහා සායුර පතුලෙහි තැන්පත් වෙච්ච වටිනා මැණික් මුතු ආදිය තියෙනවා. අන්නේ දේවල් තමයි පිනතුනි මේ සඳහන් කරන 10ක්. ධර්මයේ සඳහන් වන ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානය, ඍද්ධිපාද, ආරස්මිනු මාර්ගය, මේ දස සංඥාදි මේ කාරණා පිනතුනි අපේ මානසික දුක් පීඩා දුරු කිරීම සඳහා තියෙන ඒව දුරු කරන්න, වියදම් කරන්න ඕන මහා නිධානයක් වගේ තමයි මේ සඳහන් කළ තියෙන කරුණු. ඉතින් මේ ධර්ම කරුණු අහන් ලැබෙන ඔබ ඊටම වාසනාව සම්පන්නයි ඔබ ඒ ගැන සතුටටපත් වන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ප්‍රඥාව අනිත් සියලුම ඉන්ද්‍රිය ධර්ම වලට වඩා වැදගත් කියන කාරණය. බුදුදහමෙහි ඉන්ද්‍රිය ධර්ම පහක් ප්‍රධාන වශයෙන් සඳහන් කරනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා මේ දුක් සමුදය නිදහස් වෙන නම් බෝධිපාක්ෂික ධර්ම 37 වඩන්න කියලා. එහෙම දේශනා කරන බුදුහාඳුරුවෝ තවත් වරක කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා. තවත් වරක බුදුහාඳුරුවෝ සඳහන් කරනවා සත්‍යබෝධ්‍යංග වඩන්න කියලා. එහෙම දේශනා කරන බුදුහාඳුරුවෝ වරක් දේශනා කරනවා ආයතන 6 පිරිසිදු දැනගන්න කියලා. තවත් පිටක කියන ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න කියලා. තවත් අවස්ථාවක සඳහන් කරනවා සතර සතිපට්ඨානෙ වඩන්න කියලා. මෙහෙම දේශනා කරන බුදුහාඳුරුවෝ වරක සඳහන් කරනවා ත්‍රිවිධ ශික්ෂා වඩන්න, සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. මෙහෙම දේශනා කරන බුදුහාඳුරුවෝ අවිඤ්ඤා සූත්‍රය වැනි තැන්වල කියනවා මහණෙනි බුද්ධිමත් නැත්තු විසින් වඩන්න තියෙන්නේ කරුණු දෙකයි කියලා. මෙහෙම දේශනා කරගෙන ඇවිල්ලා අවසානයේ බුදුහාඳුරුවෝ සඳහන් කරනවා මහණෙනි බුද්ධිමත් නැත්තුට වඩන්න තියෙන එකයි කියලා. ඒ මොකද්ද? ඒ තමයි එකම ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය වඩනකොට අනිත් සියලුම ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියලා. එහෙනම් පිනතුනි බුදුදහමේ සඳහන් වන නියම ප්‍රඥාව නියම ගැඹුරම තැනින් අපි හඳුනා ගන්නට ඕන. දුකෙන් නිදහස් වීම සඳහා සම්පූර්ණ ගමන් මඟ තීරණය වන්නේ මේ ප්‍රඥාව වැඩිීමේ ක්‍රමය තීරුම් ගැනීමේ පදනම මත. ප්‍රඥාව කියන්නේ පිනතුනි සම්පූර්ණයෙන්ම අවිද්‍යාවට එරෙහිව සටන් වදින මහා යුද සෙබලා වගේ. අපට යම්තා දුක් සමුදායන් අපේ මනසේ තියෙනවා නම් අපේ දරුවන් ගැන, ඥාතීන් ගැන, රැකියාව ගැන, තමන්ගේ ටිකෙන් ටික වයසට යන ශරීරය ගැන, කට්ටියගේ අමිහිරි අත්දැකීම්, තමන්ට බැනපු ඒවා, මේ ආදී දේවල් ගැන යම්තා මට්ටමේ දුක් සමුදායක් තමන්ට තියෙනවා නම් ඇයි ඒ තියෙන්නේ? ඒ තියෙන වෙනතුනේ තමන්ගේ හිතේ දින අවිද්‍යාව නිසා. ඒ හේතු ඇති වුණේ කොහොමද? ඒ ඇති වෙච්ච දේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අනවබෝධය නිසායි මේ සියලුම දුක් සමුදය අපි මේ විඳින්නේ. ඒක අපි හරියට තේරුම් ගත්තොත් හරියට කිසිදු බරක් නැතුව අහසේ පියාඹින කුරුල්ලෙක් වගේ අපට මේ ලෝකේ සැරිසරා යන්න පුළුවන්. එකෙන් කියන්නේ අපි වගකීමෙන් නිදහස් වෙනවා කියලා කියන තුනයි. අපි දැනගත් වඩාම මේ අපේ වගකීමක් මැනවීම කරනවා. බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ රැස් වෙච්ච 500ක් ආනන් වහන්සේලා කියලා කියන්නේ මේ අදාරිතේ පසක් කරගත්තු අය. සාමාන්‍ය රහතන් වහන්සේලා නෙවෙයි. ඉර්ධිමාන සහිතව අභිඥා සහිතව රහත් චූත්තමයන්. ඒ සියලුම රහතන් වහන්සේලා ඉර්ධි බල තිබුණා. අභිඥා තිබුණා. ඒ ස්වාමීන් වහන්සේලා මේ ධර්ම මැනවීම පසක් කරගත් උන්වහන්සේලා බලන්නේ ඒකතු වෙලා පුරා තුන් මාසයක් මේ ධර්මයේ ඒක රහසේ කළා සජ්ජාන කරලා වසර 5000ක් අඛණ්ඩව මේ සම්බුද්ධ ශාස්ත්‍රය අනුව විදියට සකස් කළේ මේ අධ්‍යයනින් ලැබු රහතන් වහන්සේලා. උන්වහන්සේලා කිසි වෙලකට වගකීම් වලින් මගේ හැරියේ නැහැ. සාමාන්‍ය ලෝකේ කරනට වඩා ඉතාම වගකීමෙන් බාහිර දොර විදියට තමන්ගේ වගකීම් ඉටු කළා. අනාගත පරපුර වෙනුවෙන් උන්වහන්සේ රහත් වුණා. උන්වහන්සේ දැන් දුකෙන් නිදහස් වුණා කියලා නිකන් ආවට ගියන පිරුණ කලගෙන උන්වහන්සේලා. උන්වහන්සේලා ගියේ මේ පහන් වැටෙන මේ ප්‍රඥා ලෝකයේ අවුරුදු 5000කට අධික කාලයකට නොනෙමෙ විදියට මේ පහනට තෙල් ටික දාලායි උන්වහන්සේලා පිරුණ ගෑවේ. ඒක තමයි ඒ රහතන් වහන්සේලාගේ කාර්යභාරය වුණේ කියනது. එනිසා අපට අපේ ජීවිත තුළ මේ පහන අපි දල්ව ගන්නට ඕන. ඒ පහන අපි දල්ව ගත්තොත් අද අපේ දරුවන්ට විතරක් නෙවෙයි සලකන්නේ. අද අපේ දැනට ඉන්න අපේ තාත්තට විතරක් නෙවෙයි සලකන්නේ. කල්ප ගණන් අතීතයේ හිටපු අම්මල තාත්තලට දරුවන්ටත් එක්ක අපි සලකනවා. අද අපි මහා ලොකු වගකීමක් කරනවා කියලා කියන අපි තමන්ගේ දරුවෙකුට දෙන්නෙකුට උදව් කරගෙන ඉන්න එක විතරයි නේද කරන්නේ. තමන්ගේ අම්මල තාත්තට උදව් කරගෙන විතරයි අපි ඉන්නේ. වෙනතුනේ මේ ධර්ම අවබෝධ කරගත්තු කෙනා අනන්ත කාලයක් තමන්ගේ අම්ම තාත්තට එක්ක අපි සලකනවා. ඒ තරම් දුරදයක් මා නොවනකින් වැඩ කරන කෙනෙක්. අන්නේ මේ ගමන් මගේදී පේනතනින් සම්පූර්ණ මේ මගේ ඉවර වෙන්නේ මේ පරිසම්පාදයේ තේරුම් ගැනීම මත. පරිසම්පාදයේ තේරුම් ගන්නා වෙන්නේ දුක තේරුම් ගැනීම මත. දුක තේරුම් ගන්නා වෙන්නේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම මත. අනිත්‍යතාවයේ තේරුම් ගන්නා කියලා කියන්නේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම තේරුම් ගන්නා කියන කාරණේ. පේනතනින් සම්පූර්ණ ගමන් මගේ තීරණය වන්නේ ආධ්‍යාත්මික ගමන මගේ බුදුදහමේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම මත. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? ඇසට රූපයක් දකින අවස්ථාවේදී රූපයෙන් අපට ලැබෙන වර්ණ මාත්‍රය විතරයි. තමන්ගේ අභ්‍යන්තර ආයතන වලට සාපේක්ෂව නිර්මාණය වෙලා තියෙන මේ වර්තමාන ඇහැට රූපේ ලං වෙනකොට ඒ වර්තමාන මොහොතේ මනසේ ස්වභාවය අනුව ඒ රූපයේ ඇහැ ආශ්‍රිතව බිඳලා ඊට අදාළ සංඥා වේදනා දෙකක් හටගන්නවා. ඒ හටගත්තු සංඥා වේදනා දෙක මනින්ද්‍රියෙන් සීකරින් වශයෙන් ඊළඟට ධර්මාලම්බනයක් විදියට මනෝවිඤ්ඤාණයක් හටගන්නවා. අන්නේ මනෝවිඤ්ඤාණය තමයි අපි යමක් හඳුනාගත්තා කියලා කියන්නේ. යමක් දැනගත්තා කියලා කියන්නේ. යමක් ඇහුවා, රස දැනුණා, කුමන හෝ ආයතනයකින් තමන්ට අත්දැකීමක් ලැබුණා කියලා කියන්නේ. අර ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහෙන් ගත්තුවා එතන නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්ච එකේ ඊළඟ පියවරේ තානුව ඒක හිතලා ඒකින් වර්තමානයේ නිර්මාණය කරගත්ත දෙයක්. ඒ අපි නිර්මාණය කරගෙන මනින්ද්‍රයෙන් අපි ඒක හිතනකොට අර මුලින් දැකපු එක නිරුද්ධ වෙලා ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා මේ රූපේ දිහා බලලා ආවල් හාමුදුරු කියලා හඳුනා ගන්නකොට ඔබ හඳුනා ගන්න මනින්ද්‍රේ මේ රූපේ වැයගෙන ඒ තරම් ඉක්මනට හිත ගිහිල්ලා ඔබ මං කියන මේ දේ හඳුනා ගන්නකොට අදහස හිතට යනකොට ඔබේ සෝත විඥානය නිරුද්ධ වෙලා ඔබ මනින්ද්‍රයෙන් හඳුනා ගන්න. මෙන්න මෙවැනි ලෝකයක පින්නතුනි අපි තේරුම් ගන්නවා මෙන්න මේ යථාර්ථයත් එක්ක අපිට ඉන්න පුළුවන් නම් ඒ යථාර්ථය තුල පින්නතුනි බාහිර රූපයක් තුලට හිත බැස ගන්න අවස්ථාවක් නැහැ. තමන් මේ ලබන අත්දැකීම මේ මොහොතේ ලබන්නේ මේ පැත්තෙන් කියලා දැනගත්තු ගමන්ම හරියට කණ්ණාඩියක් ළඟට යනවා වගේ කන්නාඩි ළඟට ගිය ගමම්ම කොණ්ඩේ පීරන්න ඕන නම් තමන් පණව දෙක් කරන්නේ මේ පැත්තට. තමන් කන්නාඩිය පැත්තට කවදාවත් පණව දෙක් කරන්නේ නැහැ. ඔබට කුයර දාන්න ඕන නම් කුයර දාන්නේ මේ පැත්තට. කන්නාඩියට කුයර දාන්නේ කවදාවත් අපි. අන්න ඒ වගේ කෙනතුනි මේ බාහිර රූපයෙන් ලස්සනයි කියලා බලනවා නම් එයා බලන්නේ දැන් මේ පැත්තේ මම ලස්සනයි කියලා මේ පැත්තේ තමන්ගේ අභ්‍යන්තර ආයතන වලට සාපේක්ෂව මේක දැනෙන්නේ කියලා මනින්ද්‍රිය පැත්තය තමන් බලන්නේ. කවුරු හරි බනිනවා නම් තමන් ඉහි තරිදෙනවා නම් තමන් මේ පැත්තය බලන්නේ. පින්නතුනේ මොහොත තුළ තමන් දකින අහන දේවල් ඇසුරෙන් බාහිර රූපයන් කෙරේ හිත බැස ගන්නේ නැහැ. ඊට පස්සේ ඔහු දන්නවා මේ සිද්ධිය වෙන්නේ ඇතුලේ කියලා. මේ අත්දැකීම වෙන්නේ ඇතුලේ කියන බොහොම මොනින් දකිනවා. දකින කොට ඔහු නිතරම තමන්ගේ මනස පැත්තට නිතර ආරක්ෂාවක් දාගන්න උත්සාහ කරනවා. මේ දර්ශනයත් එක්කම පිනතුනි තමන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු වෙලා තමන් ඒ දර්ශනය තුළින්ම දුකෙන් නිදහස් වෙනවා. අමතෙන් තමන්ට කරන්න කියලා දෙයක් ඉතුරු වෙලාවක් නැහැ. බුදුදහමෙන් සම්පූර්ණම කරන්නේ විවිධ ක්‍රම වලින් ඇස කන නාස ආදී ඉන්ද්‍රිය ගැන බලලා, රූප ශබ්ද ආදී බාහිර ආයතන ගැන බලලා, රූප වේදනා ආදී ස්කන්ධ ගැන බලලා, මේ හැම දෙයකින්ම විවිධ විදියෙන් බල බල මේ අනිත්‍යතාවය තවත් අපි ගැඹුරු විදියට බලනවා. බලන්න බලන්න ප්‍රකට වෙන්නේ මේ මොහොතේ හටගන්න ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීම විතරයි ඔබ දකින්නේ. මේ අවබෝධය ලබන්න ලබන්න පින්නතුනි ඔහුට බාහිරින් කරන්න පුළුවන් බලවේගයෙන් එන මඩු වෙනවා. දැන් අපේ සතුට හෝ දුක සම්පූර්ණ රදාපවතින කොහොමද? බාහිර පුද්ගලයන් මත, බාහිර ද්‍රව්‍ය මත. ඔබ ගෙදර යනකොට අතුපතු බාහිර ලස්සනට තිබුණොත් හුඟා සතුට වෙනවා. බැරි වෙලාවත් ඒ වවුල් කල්ල එහෙම දාලා තිබුණොත් කෑ ගහන මාව කේන්ති ගස්සනවායි කියලානේ. පින්නතුනේ දැන් සම්පූර්ණයෙන්ම දැන් අපි බාහිර මතයක් ඉන්නේ. මේ ආරක්ෂාව දාගත්තොත් පින්නතුනේ බාහිරින් කිසිම කෙනෙකුට ඔබව හැන්ඩල් කරන්න බෑ. බාහිර කිසිදු කෙනෙකුට ඔබේ සැප හෝ දුක ගෙනත් දෙන්න බෑ. ඇත්තෙන්ම දැනටත් ගෙනත් දෙන්නේ නැහැ. දැන් අපි හිතන් ඉන්නේ බාහිරින් ගෙනත් දෙනවා කියලා. ඇත්තටම දැනටත් අප විසින්ම නිර්මාණය කරගන්නේ. නමුත් අපි හිතන්නේ මේ සැප හෝ දුක ආවේ බාහිරින් නිසා. දරුවෙක් විවාහය හොඳට සමත් වුණොත් අනේ හරි හොඳයි කියලා දරුවා බදා ගන්නවනේ. හිතන්නේ මේ සතුට ආවේ බාහිරින් කියලා. දරුවෝ විභාගයේ සමත් වෙනකොට සතුට එනවනම් අනිත් පැත්තට ඒ සතුට මෙන්න ඕන. එහෙම සතුටක් එන්නේ නැහැ වෙනතුනි. ඔබට යම් කිසි කෙනෙක් පණිනකොට දුක එනවනම් ඒ සම්දිහල වෙනත් කෙනෙකුටත් දුක එනවා නේනම්. එහෙම එන්නේ නැහැ. ඒ තමන්ගේ ආයතන වලට සාපේක්ෂව තමන්ගේ මනසේ ස්වභාවය අනුව තමයි ඒ ටික තමන් ගන්නෙ. තමන් මේ පැත්තේ හරියට ඇතිවීම නැතිවීම දැක්කොත් ඒ බාහිර කිසිදු දෙයකින් තමන්ට බලපෑමක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උපමා කීපයක් අනිච්ච සංඥා සූත්‍රයේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගොවියෙක් මහ නඟුලක් අරගෙන කුඹුරක් සීසාන කොට ඒ කුඹුරේ තියෙන මුල් ආදී යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ සියලුම මුල් ඉදිරිලා විසිරලා යන. අන්න ඒ වගේ තමයි මේ අනිත්‍ය සංඥා වඩන කොට සිතේ තියෙන කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන කියන මේ සංයෝජන ගැළවිලා ඉගිලිලා යනවා කියලා. ජීවිතයේ සිදුවන මෙන්න මේ අනිත්‍යතාවය යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම්, ඒ අනිත්‍යතාවයේ නැවත නැවතත් ප්‍රගුණ කරනවා නම්, වඩනවා නම්, භාවනා වශයෙන් පුහුණු කරනවා නම්, අන්නේ පුහුණු කරන කෙනාගේ හිතේ තියෙන කාමරාගය, භවරාගය ඊළඟට සඳහන් කරනවා රූපරාගයේ, අවිද්‍යාව, අස්මිමානය කියන මේ සංයෝජන ඉදිරියලා යනවා කියලා. ඊළඟ සඳහන් වෙන එක්තරා කන වර්ගයක්, තුන වර්ගයක් බහුස්තන කෙලියවට පාලි භාෂාවේ කියන වචනයක් ඉන්දියා වාස්තුවේදී තන වර්ගයක්. ඒ තන කපලා, තනබල වර්ගයේ කපලා පහට නමල ගසනකොට ඒක ඇර තියෙන ඇට ජාති සියල්ලක්ම විහිදෙල යනවා. අන්නේ වගේ තමයි මේ අනිත්‍ය සංඥාව වඩනකොට අපේ හිතේ තියෙන කාමරාගයේ, භවරාගයේ, රූපරාගයේ, අවිද්‍යාව, අස්මිමානෙ සියල්ලක්ම විසිරලා යනවා. ඊළඟ සඳහන් කරනවා අඹ ගෙඩි කිහිපයක් තියෙන වල්ලක නැට්ටකින් අඹ තියෙන්නේ. ඒ නැට්ට කපුවම අර අඹටික ඔක්කොම වැටිලා යනවා. මේ වගේම තමයි අනිත්‍ය සංඥා වඩනකොට අනිත්‍ය සංඥාව නැමැති අර නැට්ට කපනකොටම නැට්ටෙන් අවිද්‍යාව ඒ ආයුධයෙන් අවිද්‍යාව සිඳිනකොටම ඒත් එක්කම තියෙන රූප රාග අරූප රාග මාන කාම රාග ආදී මේ සියල්ලම දුරු වෙනවා කියලා. ඒ වගේම එක්තරා ශාලා වර්ගයක් තියෙන කූටාගාර ශාලා කියලා. රවුමට ආපු ශාලා ඔය පත්තිරිකු වගේ කියලා අපි කියන්නේ. ඒක මුදුනේ එක තැනකට ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ මුදුනේ තියෙන කොටසට තමයි ඔක්කොම යටලී සම්බන්ධ කරලා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔව් කූටාගාර ශාලා කියලා කියනවා. ඒකේ මුදුනේ කොටසට ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා වගේ ප්‍රඥාව වැඩිීමේදී ප්‍රධාන වශයෙන් අනිත්‍ය සංඥා වඩනකොට අනිත්‍යලෝම ඉන්ද්‍රිය ධර්මත් වැඩෙනවා. ඒ වගේම අවිද්‍යාව වැඩිීමේ ප්‍රතිඵලයක් අනිත්‍ය සංඥා වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට අනිත්‍යලෝම සංයෝජන දුර වෙලා යනවා කියලා. ඊළඟ සඳහන් කරන මුල් වල තියෙන සුවඳවත් මුල් නතුරින් එක්තරා ගස් වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ කළු අගිල් කියලා. අන්නේ කළු අගිල් කියන ගස් වර්ගයේ මුල තමයි සුවඳවත්ම මුල් වර්ගයේ විදිහට සැලකන්නේ. අන්නේ වගේ වඩන ධර්මතා අතුරින් අනිත්‍ය සංඥාව තමයි ප්‍රධානතම කාරණය කියලා දේශනා කරනවා. අරටු සුවඳවත් අරටු අතරින් සත්හඳුන් රත්හඳුන් අරටුව තමයි සුවඳවත්ම අරටුව විදිහට සැලකන්නේ. අන්නේ වගේ වඩන ධර්මතා අතුරින් අනිත්‍ය සංඥා වැඩීම තමයි ප්‍රබලම කරුණ විදිහට සැලකන්නේ. මල්ලතුරින් සුවඳවත් මල්ලතුරින් සුවඳවත්ම මල විදිහට සැලකන්නේ දැන් සමන් මල. අන්නේ වගේ තමයි වඩන ධර්මතා අතුරින් අනිත්‍ය සංඥා වැඩීම ප්‍රධානතම කාරණ විදිහට සැලකනවා. කුඩා රටවල් වල රජවරු අතුරින් සක්විති රජතුමා තමයි ප්‍රධාන. සක්විති රජතුමාට අනිත් හැම කෙනාම යටත්වල ඉන්නට ඕන. ඒ වගේම තමයි ප්‍රඥා වැඩීමේ ප්‍රධානතම සාධකය වන අනිත්‍ය සංඥාවට අනිත්‍යලෝම කරුණෝ යටයි. බුදුහාම සඳහන් කරනවා අහසේ තියෙන තාරකාවන්ගෙන් කාන්තියන් අතුරින් චන්ද්‍රයාගේ තියෙන කාන්තිය කැලුම් බොහොම ලස්සනයි අලංකාරයි. අන්නේ වගේ මේ අනිත්‍ය සංඥාව වැඩීම ප්‍රධානතම කාරණයක් කියලා. සරත් කාලයේ අහසේ වලාකුළු වයින් වුණාට පස්සේ ඉර පායනකොට අහසේ තියෙන සියලුම අඳුරු පටල දුර වෙලා යනවා වගේ අනිත්‍ය සංඥාව නැමැති මේ එකම සංඥාව වඩනකොට ජීවිතයේ තියෙන සියලු අවිද්‍යාදී අඳුරු පටල ගැලිලා අයින් වෙලා යනවා කියලා. පින්වතුනි මෙතනින් මේ අදහස් කෙරේ බුදුහාමුදුරෝ අනිත්‍ය සංඥාව වැඩීමේ ආනිසංස ගැනයි. ඉතින් ඒ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ ඇස කියලා කියන්නේ මේ පේන හැ නෙවෙයි බුදුදහමේ කියන්නේ ඇස කියන එක. ඇස කියන්නේ මේ මොහොතේ අපේ අවිද්‍යාව කර්මය තෘෂ්ණාව නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී කරුණු කිහිපයක එකතුවෙන් මේ මොහොතේ රූපයක් තියෙනකොට විඥානයක් තියෙනකොට ආලෝකය ආදී මේ සාධක තියෙන තැනදී මේ වර්තමාන මොහොතේ හටගන්නා ඇසටයි ඇසේ අනිත්‍ය කියලා කියන්නේ. ඒ ඇස පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒ වගේමයි රූපයක්. රූපයක් අපි බලනකොට සම්පූර්ණම අපේ ජීවිතය රූපේ පරියාපන්න වෙනවා. රූපය තමයි සම්පූර්ණ මේ වෙලාවේ අපේ ජීවිතය. ඒ රූපයක් කලින් තිබෙන මෙතෙන්ට ආව රූපයක් නෙවෙයි. දැන් අපට පේන්නේ හිතේ මේක කලින් කඩින දවසේ තීමෙච්ච රූපය තමයි මේ අපට පේන්නේ කියලා. සම්මති ලෝකය යනවා හරියි. නමුත් පින්නතුනේ රූපේ වෙනස් වෙන මෙතෙන්ට ආව කතාව නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. ඔබ කියන්නේ ආයෙහෙනම් එදා ඉඳලා මේක වෙනස් වුණා මේ. එහෙනම් අදට ආපු වෙනස් වෙච්ච එකේ දැන් මේ දකින්නේ කියලා. ඒකත් නෙවෙයි ඈ. ඊටත් වඩා ගැඹුරු වර්ගයක් මේ කියන්නේ මේ රූපය පොඩ්ඩක්වත් වෙනස් නොවී තිබුණා වෙන්න පුළුවන් මෙතන. මේ මාස දෙකටම. වෙනස් වුණා හෝ නොවුණා කියන එකනේ ගැටලුව. අපි කියමු මේ මාස දෙකේම රූපය පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ කියලා. එහෙම වුණත් මාස දෙකකට දැකපු අත්දැකීම නෙවෙයි මේ වෙලාවේ මා දකින්නේ. මේ වෙලාවේ දකින්නේ මේ මොහොතේ ඇසට සාපේක්ෂව මේ වෙලාවේ මට පේන මේ රූපේ. අන්න ඒ රූපය දැන් ලෝකේ වෙනත් දර්ශනවල මොකද කියන්නේ? වෙනත් දර්ශනවල කියන්නේ එක ගඟකට කෙනෙකුට දෙවරක් බහින්න බෑ කියලා. ඒක සරල දෙයක්. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඇයි? ගඟ හැම වෙලාවෙම ගලාගෙන යන එක දිහා දෙපාර බලන්න බෑ. ඒක සාමාන්‍ය පොඩි ළමයෙකුට නම් තේරුම් දෙයක්. ඒක කිව්වම සමහර අය කියන මහා දාර්ශනිකයෙක් කියලා. පින්නතුනි ඒක නෙවෙයි දර්ශනය. දර්ශනය මොකක්ද? ඒක වෙනස් නොවී එක වෙලට තිබුණත් මේ මොහොතේ හැම මොහොතෙම මගේ ඇස හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන ඇසට සාපේක්ෂව තමයි එවලේ ඊළඟ මොහොතේ රූපේ නිර්මාණය වෙන්නේ. දැන් ඔබ මිනිස්සෙක් වශයෙන් මේක පිටියක් වශයෙන් දකිනවා. ඔබ ඇතැමිට දෙවියෙක් වුණොත් මේ ආයතන මේ පැත්තේ වෙනස් වුණා තින් ඔබට මේ පිටිය හර අනිත් පැත්තට පේනවා. එහෙම පෙනෙද්දී මේ පිටිය කලින් ඉස්සරවම තිබ්බා හෝ නොතිබ්බා කියන එක අදාළ නැහැ අපට. අදාළ වෙන්නේ මේ මොහොතේ තමන්ගේ ආයතනවල ස්වභාවය. ඇතැමිට කෙනෙක් ඉන්නවා තමන්ගේ දරුවන්ට කාලයක් හොඳට සැලකනවා. ජීවිතයේ අන්තිම කාලේ ඒ දරුවම තමයි ඇතැමිට. දරුවා කෑමට කරන් එනකොට තාත්තා මේසය අස්තරින්ගෙනවා අනේ මෙන්න මාව මරන්න එනවා කියලා. කෑමට කරන් එන දරුවා පේන්නේ මරන්න එනවා වගේ කෙනෙක්. මේ පැත්තේ ආයතන වෙනස් වෙනකොට ඊට අනුරූප රූපය අධ්‍යක්ම වෙනස්. මෙන්න මේකයි බුදුදහමෙන් කියන අසිරිමත් දේ. මේ තමන්ගේ අභ්‍යන්තර ආයතනට අනුරූපව තමයි ඒ මොහොතේ රූප ශබ්ද ආදී මේ අරමුණු තමන්ට නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ අනිත්‍යතාවය තමයි බුදුදහමෙන් ඉස්මතු කරන්නේ. මේ අනිත්‍යතාවයේ දකින කෙනා තමයි බාහිර රූපය තුළ නොයලි ඉන්නේ. බාහිර රූපයේ තත්පරයකට ලක්ෂ්මාරයක් වෙනස් වුණයි කියන කෙනාට මේකෙන් මිදෙන්න බෑ. ඒ වෙනස් වීම තුලත් ඔහු ආසා කරනවා. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ රූපය ඇත්ත කරගෙන රූපේ වෙනස් වෙනවා කියලා හිතුවත් කණ්ණාඩියේ පේන රූපයට ආසන කරෙන්න බෑ. කණ්ණාඩි රූපේ නොඅල්ලෙ ඉන්නේ නෑ, රූපේ අල්ලනවා. රූපේ මැද තියෙන හේතුවයි. හැබැයි ਉਹ ප්‍රඥාවෙන් දැක්කොත් කණ්ණාඩියේ මේ මොහොතේ මේ පැත්තේ තියෙන දෙකේ නිර්මාණය වෙච්ච දෙයක් කියලා දැක්කොත් ਉਹ කොච්චර ලස්සන දෙයක් වුණත් කණ්ණාඩියේ පැත්තේ අල්ලන්නේ යන්නේ නෑ. ඇසින් බලන්න පුළුවන්. හැබැයි කණ්ණාඩිය කවදාවත් අල්ලන්නේ යන්නේ නෑ රූපය අල්ලන්නේ කියලා. අපේ ප්‍රඥාවත් එහෙම දෙයක්. මේ ප්‍රඥාව දිනු වෙනකොට බාහිර දේ ඇතේ කියලා බාහිර අල්ලන්නේ යන්නේ නෑ. ඔබ ඔබගේ දුව ලස්සනයි කියලා අනේ මගේම දුවයි කියලා මේ අල්ලන්නේ යන්නේ සම්පූර්ණ අවිද්‍යාව මත බැසගෙන. ඒකෙන් කියන්නේ දරුවගේ කොණ්ඩෙ පීරන්න එපා, ඇඳුම් අඳවන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. වර්ධවා තේරුම් ගන්න එපා. ඒ වර්තමානයේ ගනුදෙනුව යුතුයකණ්ඩික කරන ගමන් මේ පැත්තේ Taman දර්ශනයක් ඇති කර ගන්නට ඕන. එතකොට ඔබට දරුවගේ යුතුයකණ්ඩික කරන්නත් පුළුවන්, දරුවගේ වෙන දුක් එක නිදහස් වෙනත් පුළුවන්, දෙකම එකට කරන්න පුළුවන්. බුදුදහමෙන් ඔබට මඟ පෙන්වන මේ වගේ දර්ශනයක්. ඉතින් අන්නේ දර්ශනයට මඟ පෙන්වන සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. සඤ්ඤා 10ක් ගැන සිහි කරන්න කියලා අපිට සිහි කරනවා. එක් නිදානකතාව ඔබ බොහෝ දෙනෙක් දන්නවා. භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේ හිටිය ගිරිමානන්ද හාමුදුරුව අසනීප වෙච්ච වෙලාවේදී. උන්වහන්සේ ගැන ආනන්ද හාමුදුරුව ඇවිල්ලා සඳහන් කළා. ආනන්ද හාමුදුරුව කියනවා භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුව අසනීප වෙලෙන්නේ උන්වහන්සේ වැඩ වඩින්න කියලා. බුදුහාමුදුරුවන් ආනන්ද ඔබ මේ දස සංඥා ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුව ළඟ කියන්න කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුව මොනවද මේ දස සංඥා කියලා කියන එක විස්තර කරනවා. දැන් පින්වත්නි අපි මේ 10 පිළිවෙලින් බලන්න මේකේ ওই ගිරිමානන්ද සූත්‍රයේ කියන එකේ මේ 10 තියෙන අපි එකපාරක් නිකන් කවුරුත් එක සජ්ජහනා කරමු කියන විදිහට. අනිච්ච සංඥා, අනත්ථ සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකේ අනවිරත සංඥා, සම්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. සාමාන්‍ය පිනතුනේ සංඥා කියලා කියන්නේ මරීචී උපමා සංඥා කියලා කියනවනේ. සංඥාව සාමාන්‍ය මිරිඟුවක් කියලා අපි අහලා තියෙනවා. නමුත් වෙනතුනි සංඥා කියන එක කුසල සංඥාක් තියෙනවා අකුසල සංඥාක් තියෙනවා. අපේ අවිද්‍යා පාදකව තියෙන සංඥා තියෙනවා. විද්‍යාව ප්‍රඥාව මුල් කරගත් සංඥාක් තියෙනවා. බුදුදහමෙන් හැම සංඥාවක්ම දුරු කරන්න කියන්නේ නැහැ. වරක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාඳුරණ කියනවා මනසට එනේන අරමුණු සියල්ලගේම නිවාරණය වෙන්න කියලා. බුදුහාඳුරණ එහෙම නෙවෙයි. අකුසල සිදුවෙන අකුසල් සිදුවන නීවරණ මනෝ සිතිවිලි වලින් අයින් වෙන්න කියලා. හැම සිතිවිලි වලින්ම අයින් වෙන්න කියලා නෑ. බුදුහාමුදුර සඳහන් කරනවා නාකියන්ති අන්තෝ පොරිසෝ විශේෂ මදිගච්ඡති කියලා. නොසිතන කෙනා විශේෂත්වයට පත් වෙන්නේ නෑ කියලා. බුදුදහමෙන් හිතන්න එපා කියලා නෑ. හිතන්න ඕන. කොහොමද හිතන්නේ? යෝනිසෝ මනසිකාරේ ප්‍රඥාවෙන්. අවිද්‍යාව දුරු වෙන විදිහේ දර්ශනයකින් අපි හිතන්නට ඕන. අන්නේ දර්ශනයට ඒ ප්‍රඥාවට මේ සංඥාව එකතු කරන අවස්ථාව. පරිප්පම්පාදයේ අනිත්‍යතාවය හේතුඵල ධම මේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම නැත්නම් මේ අස කන ආසාදී ආයතනවල ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වීම දකින දර්ශනේ යුක්ත සංඥායි මෙහි මේ සඳහන් කරන්නේ. ඒ සංඥා වඩන්න කියලා සඳහන් කරන්නේ. පළවෙනි කාරණය තමයි අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා ගැන සඳහන් කරද්දී රූපාදී ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් බලන්න කියලා සඳහන් කරන්නේ. රූපං අනිච්ඡං, වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාරා අනිච්ඡා, විඥාන අනිච්ඡන්ද කියලා. පින්නතුනි මේ රූප වේදනා ආදී මේ ස්කන්ධ පහ අපට සැබෑ ලෝකෙ මෙහෙමයි කියලා පෙන්වන්න බෑ. මේව සම්පූර්ණයෙන්ම මනසින් ප්‍රඥාවෙන් දකින්න ඕන දේවල්. ඔබට මම තේ එකක් හදලා දුන්නා තියෙන සීනි දාලා මං කිව්වොත් මේකේ තේ ටික අයින් කරලා පෙන්නන්න, වතුර ටික අයින් කරලා පෙන්නන්න, සීනි ටික අයින් කරලා පෙන්නන්න කියලා කිව්වොත් ඔබට පුළුවන්ද කරන්න? ඔබට කරන්න බෑ. හැබැයි ඔබට තේ ටික බොනකොට කියන්න පුළුවන්. ආනේකට තේ වල වැඩි, සීනි මදි, රස්නේ වැඩි, වතුර අඩුයි. එහෙම ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ නුවණින්, ප්‍රඥාවෙන් කියන්නේ, දැනුමින් කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ ස්කන්ධ පංචකය කියන්නේ පින්නතුනේ තනිකරම නුවණින් දකින්න ඕන දෙයක්. අපට ඇසට රූපයක් දකිනකොට ඒ රූපේ දැක්කා කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයක් හටගත්තා කියන එක. වර්ණ රූපය ආව, ඒක රූප ස්කන්ධය. ඒක පිළිබඳ වේදනාවක් හටගත්තා, සැප දුක් ආදී. ඒක හඳුනාගත්තා. ඒ පිළිබඳව සිතක් පහළ වුණා, සිතුවිලි ඇති වුණා. මෙන්න මේ පහේම ෂණික එකතුවක පෙර පසුනවී හටගන්න එකතුවක ප්‍රතිඵලයක් විදියටයි පින්නතුනි අපට රූපයක් පිළිබඳව දැනුමක් ආවේ. එතකොට ඒක ඉතාම වේගවත් දෙයක්, ෂණිකව හටගෙන නිරුද්ධ වෙන දෙයක්. බුදුහාමර පළවෙනිම කියන්නේ මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය අරබයා මොකක් වඩන්න කියලාද? අනිත්‍ය සංඥාව වඩන්න කියලා. ඊට පස්සේ අනත් සංඥා. ඒ අනිත්‍ය හරහා ඊළඟට අපි ප්‍රත්‍යක්ෂ කරන දෙයක් තියෙනවා අනත්ත්‍ය කියන එක. තමන්ගේ වසඟේ පවත් ගන්න බෑ කියන එක. ඒක පින්නතුනි දස්වල තියෙන්නේ ආයතන 12 යටතේ. හැබැයි වරදවා තේරුම් ගන්න එපා මේ එකට මේ විදියට විතර මේ කියන්නේ කියලා. දැන් රූපාදී ස්කන්ධ පංචකයත් වුණා නම් අනාත්ම විදියට වඩන්න පුළුවන්. දුක් විදියට වඩන්නත් පුළුවන්. අසුභ විදියට වඩන්නත් පුළුවන්. නමුත් මෙතනදී වඩාත්ම සම්බන්ධ වෙන වඩාත්ම ගැඹුරින් අධ්‍යයනය කරන්න වඩන්න පුළුවන් විදිය ක්‍රමයක් තමයි බුදුහාමර මේ දේශනා කරලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ අනිත්‍ය විදියට වඩන්න බෑ කියලා නෙවෙයි මේ කියන්නේ. අනත් සංඥා කියන්නේ චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා ආදී වශයෙන් අභ්‍යන්තර ඇස කන ආසාදී ආයතන රූපාදී බාහිර ආයතනත් අනාත්ම වදියට බටින්න බලන කියලා කියනවා. ඊළඟට පිනතුනේ අසුභ සංඥා. අසුභ සංඥා කියන්නේ භික්ෂුව බලනවා මේ ශරීරයේ තියෙන ස්වභාවයන් ගැන. අපට මේ දකින රූපය ගැන දැඩි ආසාවක්, ඇල්මක්, බැඳීමක්, රාගයක් ඇති වෙනවා නම් අන්නේ ඇතිවන රාගය දුරු වෙන විදිය දර්ශනයකින් බලන්නට මෙන්න මේ අසුභ සංඥාව අපට ප්‍රයෝජනවත් වෙනවා. බුදුදහමේ පිනතුනේ අවසාන ඉලක්කය මේ අනිත්‍යතාවය ප්‍රකට කරන්න. හැබැයි ඒ අනිත්‍යතාවය ප්‍රකට කරන යන ගමනේදී සමහර විට අපේ හිතේ රාගාදී කෙලෙස් වැඩි වෙනවා. එවැනි අවස්ථාවලදී අපට මේ ශරීරයේ නිර්මාණය වෙච්ච කොටස් පිළිබඳව අපට හිතන්නට වෙනවා. ඒක එක පැත්තකින් සමත කමඨහන. දැන් මෙතන එක පැත්තකින් විදර්ශනා භාවනා තියෙනවා, අනිත් පැත්තෙන් සමතේව තියෙනවා. හැබැයි සමත කමඨහනක් තිබුණත් ਉਹ ආරම්භ කරන්නේ මේක කොහොමද? අර සුතමේ ඥානය ඇතුව, පටිච්චසම්පාද අවබෝධය ඇතුව, දුකේ හට ගැනීම නිරුද්ධ වීම දකින නුවණ ඇතුවයි මේ වැඩේ ඔහු කරන්නේ. ඒ නිසා අසුභ සංඥා වඩලා ශරීරය කොටසක් අරගෙන ඒක උදේවස බල බල ඉන්න එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ශරීරය වඩල වඩලා ආයේ කෙස් ටික දුරු, කෙස් ටික අසුභය කියේ කියේ හෝ නැත්නම් ඇටසැකිල්ල කියේ කියේ හෝ ඇටසැකිලි බලන්නවත්, ලේ බලන්නවත් නෙමෙයි මේ කියන්නේ. ඒක ඔස්සේ මේ ආත්ම සංඥාව දුරු කරන්නයි, අනිත්‍ය සංඥාව වඩන්නයි මේ මඟ පෙන්වීම අපිට මේ කරලා තියෙන්නේ. එනිසා වෙනතනේ අපේ මේ ශරීරයේ තියෙන කොටස් ශරීරත් එක්ක එකට තියෙනකොට හිතන්නේ මේ මගේ කියලා. දැන් කෙස් තිබුණත් ආ මගේ කෙස් ටික කියලා මෙහෙම කියනවා. බොහොම ආදරෙන් බොහොම ලස්සනට තියාගෙන ඉන්නෝනේ. ඒ කෙස් ගහක්ම තමන්ගේ කැමති ගානටම ගියොත් මොකද වෙන්නේ? තමන්ට මේ පාරන ඊට පස්සේනේ. තමන්ගේ නියපොත ටික හරිය ලස්සනයි කියලා පාඩ කරලා ඉන්නවා දැන් මෙතන. ඒ නියපොත් ගන්න දැන් මෙතන තේකක් බොනේ එකට එහෙම ගියොත් තේකක් බොන්නේ නැහැ ඊට පස්සේ. ඔයි පේන බාහිර ලක්ෂණේ කොහම නම් ඇතුලේ තියෙන කොටසක් එළියට આવත් කොහමද හිතා ගන්න පුළුවන් නේනේ. ඇතැම් විට අහක බලන් තමයි අපි මේ ඒ දිහා මේ වැඩපළ කරන්නේ සමහරට. බලන්නවත් කැමති නැහැ මෙතෙන් අයින් වුණාට පස්සේ. ඉතින් පින්නතුනේ මෙන්න මේක තමයි යථාර්ථය. මේක අපි තේරුම් ගන්නට ඕන. එතකොට අඩුම ගානේ පින්නතුනේ ඒ ශරීරයේ ඒ දේවල් පිට වෙන වෙලාවෙදී හරි නුවණින් ටිකකට හරි අපි මේක සිහිපත් කරන්න ඕන. ධර්මෙ මෙනෙහි කරනවා කියන්නේ පින්නතුනි ඒ අදාළ වේලාවෙදි සිහි කරන්න පුළුවන් නම් තමයි වඩාත්ම කොට වටින්නේ එක. එතකොට තමයි වඩාත්ම ප්‍රායෝගික වෙන්නේ මේක. ඒ වගේම අපි කලින් මේව වඩලා තියෙනවා නම් ඒ දෙයක් දැක්කට පස්සේ අපි ඒක නුවණින් මෙනෙහි කරන්නත් අපි දැස්ස වෙනවා. එතකොට මෙන්න මේ කෙස්වල ඉඳලා මේ මුත්‍රා දක්වා මේ තියෙන පටවි හැටියටත් ඒ වගේම ආපෝ හැටියටත් නැත්නම් ඝන විදියට සහ වැගිරෙන විදියට තියෙන මේ ශරීරයේ කොටස් 32 ගැන ඒව පිහිටි ස්ථාන, ඒවගේ වර්ණය, ඒවගේ ගන්ධය ආදී දේවල් අරහා නුවණින් සිහි කිරීම. එහෙම සිහි කරනකොට තේරෙන මේක අසුබ දෙයක් කියලා. ඒ වගේ මේ කිසිදු දෙයක ආත්මයක් පනවන්න බෑ. නිත්‍ය වශයෙන් ගන්න බැරි දෙයක් කියන එක තමයි දකිනවා. දැකලා ඊට පස්සේ අභ්‍යන්තරයේ පැත්තට හිතට එනවා. අර තමන්ට තියෙන බැඳීම රාගය අඩු කරගෙන. හැබැයි අසුභේ වැඩි වීම නෙවෙයි අවසාන ඉලක්කය වෙන්නේ අපි. ඒක හරියට ගියක් හදනකොට ගේ හදන්න අපි ලී බඳිනවා නේද? ගඩොල් එහෙම තියන්න උඩ බඳිනවා. අට්ටාල වගේ බඳින්නේ අපි. ඒ බඳින අට්ටාල නෙවෙයි අපේ පරමාර්ථය. ඒ වගේ ඉඳගෙන ගේ නිර්මාණය කිරීම. මේ අසුභේ වැඩි වීම හෝ මෛත්‍රිය වැඩි වීම ආදී මරණේ වැඩි වීම මේ හැම දෙයකම අර ගියක් හදනකොට ඒ හදන ඒ ලී දාලා හදන කොටස් වගේ. ඒම පස්සේ අපි ගලවලා අයින් කරනවා ගේ හැදුවට පස්සේ. අන්න ඒ වගේ තමයි. මේ ධර්මාර්ගය අපිට අවසානයේදී අපි ඉලක්කය තමයි මේ ස්කන්ධ පංචකයේ සමුදේවය බලන එක. ඒක බලන්න උපකාරය සඳහා විතරයි මේ පටිච්චෝල මනසිකාරය ආදී මේ කාරණා අපි වඩන්නේ. ඊළඟ කාරණය ආදීනව සංඥා. මේ ශරීරය දිහා බලනවා. ශරීරය කොයි වගේ දෙයක්ද? ඉමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජන්ති. වා රෝග මේකේ හට ගන්නවා. මොනද රෝග? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ. ඇසේ රෝග වර්ග හට ගන්නවා. කන් අමාරු හැදෙනවා. නාසය අමාරු හැදෙනවා. දිවේ නොයෙක් රෝග ආබාධ හැදෙනවා. කයේ රෝග හැදෙනවා. ඇඟිස්සේ අමාරු හැදෙනවා. කනේ අමාරු හැදෙනවා. කටේ රෝග හැදෙනවා. දත්වල රෝග හැදෙනවා. කසාන ආදී රෝග හැදෙනවා. මේ ආදී රෝග ගන්නාවක් ගැන කියලා පිනතුනි. බුදුහාඳුරේ කාලේ හැටියට කියන්න පුළුවන් උපරිම රෝග ගන්න විස්තර කරලා තියෙනවා. ඒ වගේම කම්ම විපාක ආබාධක් කියලා තියෙනවා. ඕපක්කමික ආබාධක් කියලා තියෙනවා. උපක්‍රම නිසා. මොනවද උපක්‍රම නිසා හටගන්න ආබාධ? ඔව් කෙනෙකුට කරන හානිය ආදී දැන් ගෝරියකට යනවා නම් ඒ වගේ දේවල් වලින් උපක්‍රම නිසා හටගන්න ආබාධ. එතැමිට තමන් මත්යන් පානය කළ හටගන්න එකක් වුණා. ඒක කර්මෙන් හටගත් දෙයක් නෙමෙයි. ඒක තමන්ගේම උපක්‍රමෙන් හටගත්තු දෙයක්. ඒ නිසා හැම රෝගම කර්මාබාධ රෝග විදිහට සැලකන්නේ නැහැ. කර්මාබාධ විදිහට හැදෙන රෝග ටිකක් සුව කරගන්න තිබ්බ අමාරු කාලයක් යනවා. කාලයක් යනකම් ප්‍රතිකාර කරලා හැදෙන්නේ සුව වෙන්නේ. ඒක ඔය කර්මය ගෙවෙන්න ඕන. නැත්නම් ඊට වඩා ප්‍රබල කුසල කර්ම එයා කරලා තියෙන්න ඕන. එහෙම වෙනකන් ඇදැම්මිට ප්‍රතිඵලයක්වත් යාදෙන්නේ නැහැ. නමුත් අනිත් රෝග බොහොමයක් සුව කරගන්න පුළුවන් ප්‍රතිකාර වලින් සෞස්සහයි. හැබැයි එක පැත්තක් තියෙන ඇදැම්මිට කාරණා කීපයක් එකට සම්බන්ධ වෙනවා. අපි කියමු දැන් චක්කු ආබාධයක්ත් තියෙනවා. ඒකටම කර්ම රෝගයක් සම්බන්ධයි. එතකොට ඇසේ ඇසත් අන්ධ වෙලා අනිත් පැත්තෙන් කර්ම නිසා තමයි මේක වෙන්නේ. එනිසා මේ බොහෝ ඒවාට කර්මයනුත් යම් යම් සම්බන්ධතා තියෙනවා. කර්මයක් සම්බන්ධයට තිබුණොත් ඉතින් ටිකක් කල් ගත වෙනවා. ඇතැමිට හොඳ වෛද්‍යවරයෙක්වත් හම්බ වෙන්නේ නැහැ නියම කාර්ය වෙනකම්. කාලයක් යනවා. හැබැයි පිළිතුරේ මොනම වුණත් කොච්චර කායිකව තමන් රෝගී වුණත් අපිට මනස නිරෝගී කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කලින් බොහෝ දිනෙක නොයෙක් විදිහේ කායික රෝග වලින් හිටියා. නමුත් අපි කය මත මේ වෙන්නේ නැතුව මනස පැත්තට බර වුණොත් අපිට මනස නිරෝගී කරගන්න පුළුවන්. එතකොට කායික වේදනා යන ප්‍රමාණයට යටපත් කරගන්න පුළුවන් විතරක් නෙවෙයි අපිට කායික වේදනාවක් තිබුණත් වෙනතනේ කයෙන් එන වේදනාවට වඩා අපි දුක් විඳින්නේ මොකකින්ද? මනසින්. දැන් පිළිකාවක් හැදුණා කියලා කිව්වොත් දැන් ඔබේ ලේ චෙක් කරන්න ගිහිලා කවුරු හරි කිව්වොත් report එකක් දැන් පිළිකාවක් කියලා. මොකද්ද වෙන්නේ? මානසිකව වාක් අපිට බලන්න ආන්නේ ඇතැමිට ඊළඟ report එක කියන නෑ වැරදීමක් කියලා. ඊට පස්සේ ඇතැමිටවන්න දැන් තනියපෑ මානසික. ඇතැමිට මේ මොහොතේ කොයිතරම් ලෙඩ තියෙද්ද නැහැ නේනේ report මගේ එනවද සමහරදී. පින්නතුනේ එතකොට එනකන් අපි හිනාගල ඉන්නවා. ආවට පස්සේ දැනවන්න මේ පැත්තේදී කලබල වෙන්නේ. පින්නතුනේ රෝග හුඟක් පින්නතුනේ මානසිකයි බලපාන්නේ වයස ඇතුළු බොහෝ දේවල් වලට දුක හටගන්නේ මේ අභ්‍යන්තර හිතක් එක්ක. ඒ නිසා මනස සුවපත් කරගන්න එක තමයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. එහෙත් මේ ශරීරය පිළිබඳව ආලීනව හිතන්න අපිට මේ අවස්ථාවක් කරලා තියෙනවා. බුදුහාමුදුරුව මේ ධර්ම දැක්ක යොමු කරන්න විරාගී මනසකට ඊළඟට දුරු කළ යුතු විතරක විදෙට සඳහන් වන්නේ උප්පන්නං කාම විතක්කං නාදි වාසේති පජහති ප්‍රහාණය කරන්න ඕන සංඥා පහන සංඥා. පින්නතුනි මෙන්න මේව තමයි නාදි වාසේති. නාදි වාසේති කියන එකේ තේරුම ඉවසන්න එපා කියන එක. දැන් නිතරම කියන අපි ඉවසන්න කියලා නේ. බුදුහාඳුර හැමදේම ඉවසන්න කියලා නැහැ. හොඳට මතක තියාගන්න. දැන් සමහර අය කියනනේ හැමදේම ඉවසන්න ඕනේ කියලා නේ. නමුත් හැමදේම ඉවසන්න ඕනේ නැහැ. බුදුහාර දේශනා කරනවා හිතට කාම විතරකයා, ව්‍යාපාද විතරකයා, විහිංසා විතරකයා කාවොත් ඒව ඉවසන්න එපා. ඒව වහාම අයින් කරන්න. අයින් කරන විදියට වැඩපල කරන්න කියලා. මොකද මේ විතරක මානසයේ තියෙන කම පින්නතනේ අපේ හිතේ නියම සැනසීමක් නැහැ. හිත දැල්මෙන් තියෙන්නේ. හිතේ තියෙන රස්න නැති වෙනවා. කෙනෙක් ගැන දැඩි රාගයක් නම්, කෙනෙක් ගැන දැඩි අමනාපයක් නම්, අපේ රූපය කොච්චර ලස්සන වුණත්, අපි යන වාහනේ කොච්චර වටින වාහනයක් වුණත්, අපි ඉන්න ගෙදර කොච්චර වටින ගයක් වුණත් පින්නතනේ ඒ කිසිම දෙයක ලස්සන අපිට පේන්නේ නැහැ නේද? එනි සාමාන්‍යයෙන් මේ ආරමුණු වලින් අපි හැකිතා මනස නිරෝගී කරගන්න බලන්න. අපේ ජීවිතේ වටිනාම දේ අපේ හිත. ඒ හිත ලස්සනට අපි තියාගන්නට ඕන. ඊළඟ කාරණේ පින්නතුනි විරාග සංඥා. විරාග කියන්නේ නොයලී සිටීම. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සම්බ සංඛාර සමතෝ සබ්බෝ පරිපටි නිස්සග්ගෝ තණ්හාක්‍යෝ විරෝගෝ නිබ්බාන. විරාග කියන්නේ පින්නතුනි මේ තෘෂ්ණාවෙන් බහැරවීම. සියලු උපදීන්ගෙන් සංස්කාරයන් සමතේටපත් වන සියලුම තෘෂ්ණාදී උපදීන්ගෙන් දුරු වීම තමයි විරාගී වීම තමයි මෙතන ශාන්ත දෙයක් විදිහට සලකන්නේ. හිත ශාන්ත වෙනවා පිණිස නිවෙනවා. විරාගී බවත් එක්ක. මේ විරාගී බව නිකම් බලෙන් ඇති කරන්න බෑ පිණිසනේ. ලෝකෝත්තර දර්ශනයකින්මයි අපි මේක කරන්න ඕන. අපි මං ඒකට ලෝභ නැහැ, මං ඒකට ආසා නැහැ කියලා ඇස් දෙක පියාගෙන දත්පුර විකාගෙන හිටියට හරියන්නේ නැහැ. නුවණකින් ඒක බැලීම තුළින් විතරයි ඒ තෘෂ්ණාව අපට සැබෑ ලෙසම දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා විරාග සංඥා වඩන්නේ නැහැ කියලා කියනවා. නිරෝධ සංඥාව අර ඉහලින් කියපු කරුණට හුඟා සම්බන්ධයි. සමාන අදහසමකයි යන්නේ. නිරෝධය නැත්තන් නිවීම. ඒතං සත්තං ඒතං පනිතං මෙන්න මේක තමයි සාන්ත වූ ප්‍රණිදේ. මොකද්ද? සියලු තණ්හාවන්ගෙන් දුරු වීම කියලා සඳහන් කරනවා. ඒකෙන් නිර්වාණය කියන්නේ. සම්බලෝකේ අනිරත සංඥා. බිකුයේ ලෝකේ උපායුපාදාන චේතසෝ අදිඨානා විනිවේසානසයාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ. හටගන්න උපාදාන දුර් වෙන විදියෙ, විරමණය වෙන විදියෙ, හට නොගන්නා විදියට තමන්ගේ සිත සකස් කර ගැනීම නොවැළිය සිටීම. ඒව පිළිගන්නේ නැහැ ඔහු. ඊළඟ කාරණේ තමයි සම්බ සංඛාරයේ ස්වනිච්ච සංඥා. මුලිනුත් අනිච්ච සංඥා කියන එකක් කිව්වා. ඒ කිව්වේ ස්කන්ධ පංචකය ඇතුළෙන් මේ කිව්වේ. ඇත්තෙන් අපේ සමස්ත අත්දැකීමම පින්නතුනේ ඉන්ද්‍රිය පංචකයේ ඉන්ද්‍රිය පංචකය ආශ්‍රිතවයි යන්නේ. නමුත් මෙතෙන්දී එක තවත් පුළුල් කරලා අපේ අත්දැකීම් සමුදායට ඇති නොවන ලෝකයක් තියෙනවා නම් අන්න ඒ ලෝකයක් එක්කම තියෙන සියලුම සංස්කාර ගැන මේ කියන්නේ. සංස්කාර කියන එක තාම පුළුල් වචනයක් බුදුදහමේ. තනි තේරුමක් දෙන්න බෑ ඒකට. සමහරැත්තු තනි පාටු තීරණයක් දෙන්න ගියලා අමාරු වෙනවා. සංකාර කියන එකේ තාම විවිධ අර්ථවලට බෙදලියන එකක් ඒක. පුඤ්ඤාභි සංකාර තියෙනවා, අපුඤ්ඤාභි සංකාර තියෙනවා, ආනෙන්ජාභි සංකාර තියෙනවා, ස්කන්ධ පංචකයේ සංකාර කියලා එකක් තියෙනවා, අවිද්‍යා පත්‍ය සංකාරා කියලා තව එකක් තියෙනවා, සබ්බේ සංකාර අනිච්චා කියලා එකක් තියෙනවා, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර, අයෝගාභි සංකාර මේ ආදී සංකාරවල හුඟක් ප්‍රවේද තියෙනවා. ඔව් කාය සංකාර, වචි සංකාර, චිත්ත සංකාර එහෙම බෙදලා යන සමහර ඒවා සමාන අර්ථවල තියෙනවා, සමහර ඒවා පුළුල් අර්ථවල කිහිපයකට සම්බන්ධ වෙනේම තියෙනවා. එතකොට අන්නේ සියලුම දේවල් හටගන්න දේවල් අර්ථේනුයි සංකාර කියලා කියන්නේ. ඒ වගේ විවිධ අර්ථ තියෙනවා. අනේ සියලුම දේවල් අනිත්‍ය වශයෙන් බලන්නයි කියලා කියනවා. ඒ සියලුම දේවල් ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවයයි. පින්නතුනේ නිකන් ඉන්න ගමන් මේව හිතන්න. ඒ හිතන මොහොතක් පාසාම හිතේ ලොකු සුවයක් තමට දැනෙනවා. ඒ සිතන මොහොත තුල පින්නතුනේ තමන් අර අතීතයේ ගත්තු සංඥා නිට්ටිය වශයෙන් ගන්න ගැටි අඩු වෙනවා. දැන් තමන් සම්පූර්ණම ජීවත් වෙන්නේ කොහේද? තමන් අතීතේ ජීවත් වෙන්නේ නැහැ. තමන්ට සිතට එන සිතුවිලි වලින් 99%ක්ම හිතෙන්නේ අතීත දේවල්. තොරේ අතීත දේවල් සීකරන්න කමන්නේ නැවෙනේ. ගැටලුවක් නැහැ. නමුත් අද අපට සී වෙන්නේ කොහොමද? සීහි වෙනකොට සී වෙන්නේ ඒවා දැන් මේ මොහොතේ තියෙන විදිහට තමයි තේරෙන්නේ. දැන් ගෙදරින් පිට වෙනකොට මොකක් හරි අවුලක් වෙලා තිබ්බනම් තාමත් අවුලත් එක තමයි ඉන්නේ. දැන් මේ කවුල ඔක්කොම දැන් නිදහස් කරලා තියෙන ගෙදරින් නැයි සුන්ද පවිතර කරලා. තාමත් අපි ඒ මත තමයි දැන් මේ පින්නතුනේ. මෙන්න මේක දකින්න පුළුවන් නම් අපි පින්නතුනේ හොයන්න ඔක්කොලෙන් නිදහස් වෙනවා. ඉතින් මේ දර්ශනයත් එක්ක ඉඳීම පින්නතුනේ බය වෙන්නේ මාගේ වර්තමාන ජීවිතය අසාර්ථකයි කියලා. මෙහෙම ඉන්න කෙනාගේ ජීවිතේ තමයි වඩාත්ම සාර්ථක ජීවිතේ වෙන්නේ. ඔය ඉතාලම බුද්ධිමත් දේවල්ට මුහුණ පානවා. ඔහු දැනටත් තන මිනිසුන්ව කාරණයක වෙනවා. අනිත්‍ය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මේ දුක හැදෙන නිරුද්ධ වෙන හැටි දන්නේ නැති නිසා නේද මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ කියලා පුදුම විදිහ අනුකම්පාවක් ඇති වෙන පින්නතුනි. ඔබ පාරේ යනකොට, සමහර ලස්සන වාහනවල යනකොට, ලස්සන ඇඳුම් ඇඳලා යනකොට, රෙස්ටෝරන්ට් වල ඉස්සරහා බොහොම ලස්සනට කෑම බීම කනකොට ඔබට ඇතැම් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා සමහර අයනේ. නමුත් පින්නතුනි කිසිම කෙනෙක්ගෙන් ඊර්ෂ්‍යාවක් ඇති කරගන්න එපා. කවුරුවත් සැප වෙන්නේ නැහැ නේද? මේ ධර්මයේ දන්නකම් පින්නතුනේ හැම දිනෙකම බාහිර රූපය පේනවා කියලා හිතලා බාහිර දිහා බලලා සතුට වෙන්න අවිද්‍යාවෙන් සතුට නැහැ ඉන්නේ. නියම සතුටක් නෙවෙයි වෙන්නේ. ඒ නිසා හැම දිනෙක කියන පින්නතුනේ අනුකම්පාවක් ඇති කරගන්න. අනේ මේ තාම සැප විඳින ක්‍රමය දන්නේ නැහැ නේද කියලා ඒ ඇඟිලි අනුකම්පාවෙන් බලන්න. ඔබ ඇතැමිට ගෙදර ධර්ම දේශනාවක් අහමින් ඇතැමිට භාවනා කරමින් ඉන්නකොට වෙනත් ගෙදරක කෙනෙක් හයියෙන් සින්දු කියන වෙන්න පුළුවන්. නොයෙක් සම්දයක් කරන වෙන්න පුළුවන්. අනේ සතුරු විඳින දන්න දින්සය කරන විදිය කියලා අනුකම්පා කරන්න යයිද? ඔබ විදියට සතුරු විඳින දන්නවා නම් ඒවනම් අච්චර වේදන් කරන්නේ නැහැ. අච්චර රෑ වෙනකන් නිදි මරාගෙන දුක් විඳින්නේ නැහැ සල්ලි වේදන් කරගෙන. වෙනතනේ ඔබ තරම් සතුරු විඳින ක්‍රමේ දන්න දින්සය එහෙම දුක් විඳින්නේ. ඒ නිසා අය කෙරේ අපි හුඟා අනුකම්පා කරනවා. අපි කොච්චර වාසනාවන්තද? අනේ ඊට වඩා අඩු ක්‍රමයකට සතුට විඳින ක්‍රමයක් අපි මේ තීරණ ගන්න තියෙනව නේද කියලා අපිට හිතන්න පුළුවන්. සමහර ඇතැම්මිට වාහනේ පිටිපස්සේ ලොකු බෝඩ්ඩුවක් බැඳගෙන ඈත යනෝනේ. ඇතැම්ම 100 ගණන් යනවා. පාවු පිනොතුනේ දැක්කම හරිය දුක හිතෙනවා. බෝඩ්ඩුවක් වවනවා නම් පිනොතුනේ කීයක් හරි දීලා එතනින් අරගෙන පදින්න පුළුවන් නේ. මේ ගෙදර වෙනම ගරාජ් එකක් මේකට හදලා වෙනම ලොකු ගානකුත් ගෙවලා අර පාරෙන් තරන් යනවා. අර පොඩි විනාඩි 20කට 30කට අර යන්න විඳින දුකක් බලන්න පිනතුනි බලන්න පිනතුනි දැන් අපට සතුරු විඳින ක්‍රමය කොච්චර හොඳට තේරුම් ගන්න පුළුවන් අපට. එතකොට ඒ ක්‍රමය දන්නේ නිසා තමයි පිනතුනි අර විදියට අර මිනිස් දේවල් කරන්නේ ඒ ඇගිලි අපි අනුකම්පා කරනවා. ඒ ඇත්ත අපි විඳිනයි නෙවෙයි. ඒ අර විනාඩි 30ක් 40ක් වැඩි වුණොත් තමයි ඒ බෝට් එකයි නේද ගිහිල්ලා ඔය ලේකේක දාගෙන. ඒ පැය වෙනුවෙන් යා කොච්චරනම් කාලයක් වේදම මාංශයක් වෙලා දෙයක විනේ. එනිසා වෙනතේ ලෝකේ මිනිස්සු සැප විඳින අය හරියට අර උග්ගහක් තලලා තල්ලා බොහොම පොඩි ස්මඩිකක් අරගෙන සැප විඳිනවා වගේ. අපි කියන්නේ වෙනතේ ධර්මය දන්න අපි හරියට මේ වදයක් අරගෙන කෙලින්ම කඩට දාගන්න අය වගේ අපි. අපි කෙලින්ම දන්නවා ආසාදේ විඳින විදිය සැප විඳින විදිය අපි කෙලින්ම දන්නවා. දුක නිදහස් වෙන විදිය අපි දන්නවා අපි හුඟක් වාසනාවන්තයි. ලෞකික ආස්වාදයයි ආධ්‍යාත්මික ආස්වාදයයි කියලා අපි ඇත්තෙම කියනවා. කිව්වට ලෞකික ආස්වාදයනොත් ආධ්‍යාත්මික පැත්තම තමයි එන්න කියන්නේ. ඉතින් ආධ්‍යාත්මික කියන මානසික පැත්ත කියන්නේ දැනේ. මානසික පැත්ත සතුට සඳහා තමයි අරගලන් ඒ දේවල් කරන්නේ. දැන් අපි සතුට මිදින්න ඇතැම් විට සතුන්ට කෑම දානවා. නැත්නම් ලංකාවේ නම් බල කපුට දානයක් දෙනවා. මේ සතුට විඳින්න බිලි පොක්කක් අරන් යනවා. ගිහලා දාගෙන බලන්න වෙනතුනේ මේ දෙකොල්ලම බලන්නේ ආධ්‍යාත්මික තමයි මානසික පැති සතුට තමයි. නමුත් ඒගොල්ලන් නියම ක්‍රමයේ දන්නේ නැති නිසා කරන දේ. හොඳයි වෙනතුනේ දැන් අපි බලාපොරොත්තු වෙනවා ආනාපාන සතිය භාවනාව ටිකක් ප්‍රගුණ කරමින් ඒ අතර ඒ එක්කම දැන් මේකේ ආනාපාන සතිය තමයි අවසානයේ තියෙන්නේ. ඒ අවසානයේ තියෙන එක අපි මුලට අරගෙන ඒක ප්‍රායෝගික කරන අතරේදී මේ අනිත් සංඥා වලින් පුළුවන් තරම් ප්‍රමාණයක් වෙලාව තියෙන විදිහට අපි ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේට අදාළ ප්‍රශ්නය මහන තියෙනවා නම් අහන්න බලන්න පිනට. ඇත්තම ආකාර කීපයක් තියෙනවා. දැන් ওই විතක්ක සංකල්ප සූත්‍රයේ තියෙන්නේ විතක්ක සංකල්ප සූත්‍රයේ තියෙන මහා කුසල චේතනා පදුරුකන විදිය තියෙනවනේ. ඒකේ ආදීනව බලන්න. ඊළඟට ඒකට වඩා විරුද්ධ අර්ථයක් බලන්න. දැන් ද්වේෂයක් නම් මෛත්‍රිය වඩන්න. ඊළඟට රාගයක් නම් අසුභය වඩන්න. ප්‍රමාදයක් නම් මරණසති ආදී වඩන්න. ඒකට ඊට වඩා විරුද්ධ එකෙන් අපිට ඒක දුරු කරන්න පුළුවන්. නැත්තං ඒක ආදීනව හිතනවා නේ මට රාගයක් තියෙනකොට මම්ම නේද දුර්වල වෙන්නේ මගේ හිතටම නේද පීඩාවක් කියලා ඒක ආදීනව හිතනවා. එහෙම නැත්තම් වෙන විතරක අන්‍ය විතරක කියලා අපි කිව්වා. ඊළඟට ඒකේ මුලටම යනවා සමහර විට. ඒක ඇති වෙච්ච මූල හේතුවටම ගිහිල්ලා හේතුව තුල බලලා ඊට පස්සේ ඒක දුරු කරනවා. ඊළඟට තවත් සමනදීකේ තියෙන ක්‍රම මතකද ක්‍රමම විතක සංකන සූත්‍රෙන් ඊළඟ තමයි අසති අමනසිකාරා කියලා. ඒක සිහි නොකර ඉන්නවා. දැන් අපට යම් කිසි සිතුවිල්ලකින් රාගදේශ වෙන්නේ ඒක දිගින් දිගටම හිතනකොට. බුදුදහමේ අමතක කරන්න කියලා නැහැ. කියලා තියෙන්නේ ඒක හිතන වාරය අඩු කරන්න. අසති අමනසිකාරා කියලා කියන්නේ ඒක සිහි කරන්න එපා කියලා. ඒක සිහි නොකර ඉඳීම උපක්‍රමයක්. ඒත් අනේ කොමන හෝ ක්‍රමයකින් අපිට දුරු කරන්න පුළුවන්. අපේ තියෙන දැනුමේ ප්‍රමාණයට. ඉහළම ක්‍රමේ තමයි අපි දන්නවා නම් ඒක දැන් සිටිවිල්ලක් ආවේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියලා කෙලින්ම ඉහළම තැනට හිට තියලා දුරු කරන්න පුළුවන්. ඒ සිටිවිල්ල කියන්නේ මනේන්ද්‍රියයි ධර්මාලම්බණය එක දැන් ඇති උනේ කියලා ඒක පෙරනොති විහටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ දැකීමනුත් පුළුවන් අපිට කරන්න. හොඳයි පින්නතුනි අපි ඉදිරියේදී මේ කරුණු සාකච්ඡා කරනවා. තවත් වෙනතුන්ට අහන්න තියෙන ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මේ දස සංඥාවලදී පින්නතුනි බොහොමයක් සඳහන් වන්නේ විදර්ශනාවට අදාළ ඒවා. විදර්ශනාව කියන්නේ කෙලින්ම ජීවිතයේහි විශේෂයෙන් දකින විදියට. නැත්නම් අපේ ජීවිතයේ සැබෑ මොකද වෙන්නේ කියලා අනිත්‍ය දුක් අනාත්ම පදනමෙන් බලන විදිය. ඇත්ත මේ වචන කිව්වා කියලා විදර්ශනා වෙන්නේ නැහැ. හරියට අපි නුවණින්ම දකින්නට ඕනේ දැක්කොත් තමයි ඒක විදර්ශනා වෙන්නේ. ඒ වුණත් අපිට යම් යම් ප්‍රමාණයෙන් විදර්ශනා වඩන්න පුළුවන්. ඒ වගේම සමහරවිට සමහරව කියනවා දැන් ආනාපානසතිය වගේ භාවනා කමටහන් ගත්තොත් මුල් පියවරට කියන්නේ සමතේ විදියට යන්නේ. අන්තිම කොටස වෙද්දී අනිත්‍ය සංඥා අනත්ත අනිත්‍යානුපස්සී විහෙරති විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී පැත්තට යනකොට විදර්ශනා පැත්තට යනවා. සමහර මේ 10න් සමහර ඒවා අනිත්‍ය සංඥා අනත්ත සංඥා ඊළඟට සම්බ සංඛාරයේ අනිත්‍ය සංඥා වගේව සම්පූර්ණ විදර්ශනාවටම යන්නේ. අසුභ සංඥා වගේ දේවල් ආදීනව සංඥා වගේ දේවල් කෙලින්ම යන්නේ සමතේ පැත්තට. ආනාපානසති වගේ එකක් සමතෙන් පටන් අරගෙන විදර්ශනා පැත්තට යනවා. බුදුදහමේ භාවනා ගැන කියනකොට සමත භාවනා කියලා කියනවා විදර්ශනා භාවනා කියලා කියනවා. සමත පූර්වංගම විදර්ශනා කියලා කියනවා සමතෙන් පටන් අරගෙන විදර්ශනා පැත්තට යොමු වෙන භාවනා කියලා. විදර්ශනා පූර්වංගම සමතේ කියලා කියනවා. විදර්ශනාවෙන් පටන් ගන්න විදර්ශනාවෙන් සමතේ යන ක්‍රමයක් උත් කියනවා. සමත විදර්ශනා යුගනත් කියලා ක්‍රමයක් තියෙනවා. ඒ දෙක මිශ්‍රව මාර්ගය මාරුට කරන ක්‍රමයක් තියෙනවා. එතකොට අපිට අපි කැමති විදිහට මේව කරන්න පුළුවන් අපේ ඉගෙනීම දැනුම ප්‍රමාණයට. හොඳයි මෙන්න තුනි අපි දැන් ආනාපාන සතිය ඇත්තෙන්ම දැන් ওই මහා සතිපට්ඨාන සූත්‍රය වැනි තැන්වල ආනාපාන සතියේ මූලික පියවර හතර විතරයි විස්තර වෙන්නේ. ආනාපාන සතියේ ක්‍රම 16කට විස්තර කරලා තියෙනවා මෙතන. ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රය ආදී තැන්වල ආනාපාන සතිය ක්‍රම 16කට විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරලා තියෙන්නේ කොහොමද? ඒ විස්තර කරලා තියෙන්නේ අර කායනුපස්සනාවාදී හතර විදියටම වැඩෙන ක්‍රමයෙන්. මුල හතර කායනුපස්සනාවට ඊට පස්සේ වේදනාපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා විදියට. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ඒ සමත කොටස විතරයි. සමත කොටසේ කායනපස්සන කොටස විතරයි තියෙන්නේ. දැන් මෙතන මුලින් සමතෙන් පටන් අරගෙන ටිකෙන් ටික විදර්ශනා පැත්තට යනවා. ඒ විතරක් නෙවෙයි වුණා මුල හතර විතරක් වඩලාගෙනුට අනිත් ඒවට නොගෙහිලා ඒ මුල තුලින්ම විදර්ශනා පැත්තට යන්න පුළුවන්. කැමති කෙනෙකුට. දැන් උදාහරණයක් ඇරෙන්න මුල හතරෙන් හතර වෙන එක තමයි සම්ප සංඛාරයේසු අනිත්‍ය සංඥා. ඊළඟ පස් සම්බයං කාය සංඛාරං කියන එක. ඒ පස්සම්බයං කාය සංඛාරං කියන හතරවෙනි අංකය තියෙනනේ. මේ හතරේ නම් කියඳගෙන ඕනනම් මේ මට්ටමේ ඉඳගෙන තමන්ට ඕනනම් අනිත්‍ය සංඥා ආදී පුහුණු කරන්න පුළුවන්. ඒ කුමක් කළත් මේ සියලුම දේවල් කිරීමෙන් බුදුදහමේ කුමන භාවනාවක් කළත් භාවනා කරක් නෙවෙයි වෙනතුනේ අපි සීලයක් රැක්කත් දානයක් දුන්නත් මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපේ හිතේ තියෙන දුක නිදහස් වෙන්න. විශේෂයෙන් පේනතනේ පින්කම් කරද්දී අපි වා කලමනාකාරී වෙන්නට ඕන. සංහාරයෙන් පින්කම් කරන්න ගිහිල්ලා ඇත්තට මේ පින්කම් වල වා වියදම් කළා වා කාලයකට කළා නියම අර්ථය සිදු කරගන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි පේනතනේ බෞද්ධ නාමයෙන් කුමක් කළත් අවංකව කල්පනා කරලා බලන්න මම මේක කරන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. සමහරක් නැගෙන ඉතින් මේ පිනතුන් ගැන ඒක ඇත්තම කියන දෙයක්වත් නැහැ. මේ පිනතුන් ගැහුවාගේ ලම්පෙන් තේරෙමුකුත් නැහැ. මේ අය හුඟා ධර්මය දන්න අය ඒ වඩු වෙන විදියට හැමදේම කරන්නේ. නමුත් සමහරක් නැත්නම් ඇත්තම පින් කමක් කරන්න ගිහලා තමන්ගේ නම නොකියවුනොත් ඇතැමිට පොල් තෙල් පහන දල්වන්න දුන්නේ නැත්නම්, ආවම හිනා වුණේ නැත්නම්, පිළිගත්තේ නැත්නම් දුක් වෙනවා. පන්සලට එන්නේ සමහර අය ඒවා බලාපොරොත්තු වෙනවා. පින්තුනි ඒවා බලාපොරොත්තු වෙන වැඩ නැහැ නේ නේද පන්සලටනේ. පන්සලට එනවා නම් එන්න ඕනේ වාඩි කරගන්න. මෙච්චර වටිනා දර්ශනයක් කියවෙන මේ තැනකට අපි එන්නට ඕන. අපේ ඇතුලේ තියෙන මේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය අඩු කරගන්න අදහසින් තමයි අපි එන්නට ඕන. එනිසා තමන් මුලින්ම තමන් බලන්න අවංකව, මම මේක කරන්නේ මොකටද? මේ පින්කම කළ ඉවරුණාම මගේ මාන්නය වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න. තෘෂ්ණාව අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. අන්න ඒ මගක ඉන්නවා නම් තමයි ඇත්තටම තමන්ට මේ ධර්මයෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා විශේෂයෙන් පන්සලකට ඔබ එනකොට, විශේෂයෙන් ඔබ ගැන පිනුතුනේ අමුතුවෙන් ඉනාවුනේ නැතුණ කියලා කතා කරේ නැතුණ කියලා එහෙම අමුත්තක් ඇති කරගන්න එපා. දැන් ඔබ එනකොටම බලන්න කොච්චර පිළිගන්න දේවල් මේ කල්ලදනේ. අතුපතු ගාලා මේ මිකාපට දාලා පොට්ට දාලා වතුර බෝතලේ නම් ඔක්කොම තියලා මේ පිළිගන්න තමයි මේ තියලා තියෙන්නේ. අමුතුවෙන් කතා කරේ නැහැ කියලා හෝ ඉනාවුනේ නැහැ කියලා අනේ මාව පිළිගත්තේ නැහැ මං දිහා බැලුවේවත් නැහැ කියලා එහෙම හිතියාම නැසයක් ඇති කරගන්න එපා. ඔබ වෙනියෙන් කොච්චර දේවල් මේ කල්ලද දෙනේ නේ මේ දවස් ගානක් ඉසිඳලා. මේ පන්සලේ විතරක් නෙවෙයි අනිත් පන්සල ස්වාමීන් වහන්සේලාත් එහෙම තමයි අම්බුවා මහන්සි වෙනවා. ඊ ඔබට මේ පින්කම් කරන්න මම පරිසරය සකස් කළ දෙන්න. ඉතින් ඔබ යන්නේ ඔබට කුසලයක් වඩන්න. ඒ නිසා එහෙම ගිය තැනදී ඔබේ දෙයක් අභ්‍යන්තර දෙයක් ඉස්මතු කරගන්න උත්සාහ කරන්න එපා. ඔබේ තියෙන දුර්ගුණ ටික පන්සලේ පාක් කළෙන්න. සමහර පන්සල දානම තියෙන බෝඩ් එකක්ම ඔබගේ කර්ම පාක් කරන්න කියලා මේ කීස් පාපියව කර්ම හියති. ඒව පන්සලේ පාක් කළ යන තියෙන කර්ම. පන්සලෙන් තියෙන හොඳ ටික ඔබ අරන් යන්න. ඔබේ දුර්ගුණ ටික එහෙම තියලා යන්න. අන්න ඒකටයි අපි එන්නේ පින්නතුනේ. ඒව වර්ධනය කරගෙන යන්න නෙවෙයි. එනිසා අපේ මේ කරුණ පින්නතුනේ අපේ ජීවිත තුල වැඩෙන්නට ඕනි. ඉතින් මේ පින්නතුන් එවැනි හොඳ යහපත් මඟකින් නැත්නම් ඉතින් අපි මේ සඳහන් කළේ ආනාපාන සතිය වඩනකොට සමතේ විදිහට වඩන්නත් පුළුවන්, විදර්ශනා විදිහට වඩන්නත් පුළුවන්. කෙසේ කළත් පින්නතුනේ තමන් අනිත්‍යතාවය ගැන දැනුමෙන් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. තමන් මොන දේ කළත් කරන්නේ අනිත්‍ය ප්‍රකට කරගන්න අදහසින්, තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න අදහසින් තමයි කරන්නේ. සමත බහන වැඩුවත්, සීල රැක විතරක් නෙවෙයි දානයක් දුන්නත්, ස්වාමීන් වහන්සේට උපස්ථානයක් කළත්, පිරිකරක් පූජා කළත්, ඒ හැම තැනදීම ඔබ බලන්න ඔබේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න, අනිත්‍ය ධර්මයේ ප්‍රකට කරගන්න, මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට යන්නට ඒ හැම දෙයක්ම ඔබ පිළිගත් කරගන්න. ඉතින් ඒක තමයි නියම වශයෙන්ම අපේ වෙන්නට ඕන. විශේෂයෙන්ම මේ දස් සංඥා වඩද්දී හොඳට කල්පනාවේ තියාගන්න. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ නිත්‍ය සංඥා වශයෙන් දකින රූප සම්දාදිය තුළ හිත බැස ගන්න ගැති අඩු කිරීම සඳහා මේ පිළිවෙත මා කරන්නේ කියලා. අවසාන ඉලක්කය ඇතර දකින රූපය තුළින් සත්ත්ව සංඥාවෙන්, පුද්ගල සංඥාවෙන්, ද්‍රව්‍ය සංඥාවෙන් ඒ තුළ බැස නොගන්නා විදියට තමන්ගේ නුවණ දියුණු කර ගන්නයි මේ හැම දෙයක්ම වඩන්නේ කියලා ඔබ කල්පනා කරන්න ඕන. හොඳයි පින්නතුනි, අපි දැන් මෙතෙන් පටන් අපි ආනාපාන සති භාවනා ප්‍රගුණ කරනවා. ඒ ප්‍රගුණ කරන අතරේදී පින්නතුනි අපි ආනාපාන සතියේ පියවර 16 අපි සාකච්ඡා කරනවා. ඔබ පහසු ඉරියව්වක ඉන්න ඉඳිමින් අපි ආනාපාන සතිය ප්‍රගුණ කරන ගන්න ගමන් පින්නතුනි මේ දස සංඥාවල අනිත් සංඥාවන් අපි ටිකෙන් ටික වඩන්නට උත්සාහ ගන්නවා. ඒ සඳහා ඔබ සෝදානම් වෙන්න. හොඳයි පින්නතුනි, අපි විශේෂයෙන්ම ආනාපාන සති භාවනා කියන්නේ පින්නතුනි භාවනා කමඨාන 44 සුවිශේෂී කමඨානක්. ඇයි ඒ සුවිශේෂී කමඨානක් කියලා කියන්නේ? අනිත් කමඨාන 39ම කරන්නේ තව කුසල විතරකයකින් අකුසල විතරක යටපත් කිරීම කරන්නේ. විතරකයකින් විතරකයක් යටපත් කිරීම කරන්නේ. නමුත් ආනාපාන සති දිවෙන්නේ මොකද්ද? ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවම යන්නේ. එනිසා බොහෝම සහනදායි බොහෝම මනසට සැහැල්ලුවගෙන දෙන භාවනාවක් විදිහට සලකන්නේ ආනාපාන සතිය. මුලදී අපි මෛත්‍රිය හෝ බුදුගුණ හෝ මරණානුස්සතිය ආදී භාවනා වඩනකොට උගක් හිතේ විතරක් එනවා බහුලව. කාලයක් යනකොට සමතේ වඩලා තමන්ට තේරෙනවා මේ කුසල විතරක් වුණත් දිගින් දිගට මෙනකොට හිතට පීඩාවක් කියලා. එහෙම දැනෙනකොට ඊට පස්සෝ සාන්තෝ ප්‍රණීත කමඨහනක් වෙත ටිකෙන් ටික යොමු වෙනවා. ඒ යොමු වීමේ ප්‍රවේශය තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. මේක ඉතා ශාන්ත ප්‍රණීත සමත කමඨහනක් විදිහට සැලකන්නේ. දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා බොහෝ ශ්‍රාවකයන් භාවිත කරපු ලෝක පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා භාවිත කරන මූල කමඨහනක් විදිහටයි ආනාපාන සතිය සැලකන්නේ. මම දැන් කියන ඔබේ ශරීරය සංසම්ව සැහැල්ලුව ඍජුව තබා ගන්න. මා දැන් මේ ඉඳගෙන සිටින්නේ ඉතාම සංසම් ප්‍රසන්න පරිසරයක. හැම දෙයක්ම මගේ මානසික සුවේ සඳහා සූදානම් වෙලා තියෙන්නේ. මගේ මානසික සුවේ සඳහා මේ පරිසරය සකස් කරන්න කැප වෙච්ච හැම දෙනාටම මම කෘතඥ වෙනවා. ඒකට මම පින් දෙනවා. මම දැන් මගේ ශරීරය ඊටාම සැහැල්ලුවෙන් පවත්වා ගන්නවා. ශරීරයේ දෙපතුලේ පටන් හිස දක්වා මගේ ශරීර අවයව සහ මා ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සම්පූර්ණ මම අවධානය යොමු කරනවා. මගේ දෙපය, දණහිස, දැත, උදරය, උරහිස, බෙල්ල සහ හිස කියන මේ අවයව ගැන මම අවධානය යොමු කරනවා. මා වාඩි වී සිටින ඉරියව්ව ගැන මම හොඳ අවධානයෙන් අවබෝධයෙන් සිටින්නේ. මට දැන් මගේ ශරීරයේ හුස්ම ගැනීම හා පිට කිරීම ගැන සංවේදීව දැනෙනවා. නාසය අග නැත්නම් මුඩුතල ආශ්‍රිතව හුස්ම ස්පර්ශ වෙන ස්ථානය ගැන මම අවධානය යොමු කරනවා. හුස්ම ඇතුළු වෙන සහ පිට වෙන ස්ථානය ගැන මගේ අවධානය මම යොමු කරනවා. මෙතන පටන් මා වර්තමානයේ තුල උපරිම ලෙස සිහිය පිහිටුවා ගන්නට උත්සාහ කරනවා. කිසියම් බාහිර අරමුණක් අතීත අත්දැකීම සිහිවුණු මොහොතේම මාහි අනිත්‍යතාවය දැකලා බැහැර කරනවා. සම්පූර්ණයෙන්ම හුස්ම ගැනීම හා පිට කිරීම ගැන මම මාගේ අවධානය යොමු කරනවා. හුස්ම ගන්න විට ගන්න බව, හුස්ම පිට කරන විට පිට කරන බව මම හොඳට සිහියෙන් ඉන්නවා. මා මේ සිහි කරන්නේ ස්වාභාවික සිදුවෙන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන විතරයි. මම බලෙන් හුස්ම ගන්නේ නැහැ. ස්වාභාවික හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන මම හොඳ අවධානයෙන් ඉන්නවා. හුස්ම ගන්න විට ගන්න බව, හුස්ම පිට කරන විට පිට කරන බව මා ඉතාම අවධානයෙන් ඉන්නවා වර්තමාන මොහොත තුළ. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. නාසයේ කෙළවර හුස්ම ගැනීම හා පිට කිරීම ගැන මම සම්පූර්ණ අවධානය යොදවාගෙන සිටින්නේ වර්තමාන මොහොත තුළ. දීර්ඝව හුස්ම ගන්න විට දීර්ඝව හුස්ම ගන්න බවත්, කෙටියෙන් හුස්ම ගන්න විට කෙටියෙන් හුස්ම වැටෙන බවත් මම හොඳට පරීක්ෂා කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාස ගැන මා සම්පූර්ණ අවධානය පවත්වා ගන්නට උත්සාහ කරනවා. ආස්වාස ප්‍රස්වාස කය ගැන මා සම්පූර්ණ අවධානයෙන් හුස්ම ගැනීම අපිට කිරීම සිදු කරනවා. ආස්වාස ප්‍රස්වාස කයෙන් සංසිඳීම මට දැනෙනවා. මුලදී තාරාලු ලෙස ආරම්භ වෙච්ච ආස්වාස ප්‍රස්වාස කය හිත සමාධිමත් වීම සමගම ක්‍රමයෙන් සංසිඳෙන බව මට පේනවා. මම තවදුරටත් නාසය ආශ්‍රිතව ආස්වාසයේ පිළිමඳව මගේ සිහිය පවත්වා ගන්නවා. හුස්ම ඇතුළු වීම පිටවීම සමගම ඒ සංසිඳීම මම අත්විඳිනවා. හුස්ම ගැනීම හා පිට කිරීම මා සම්පූර්ණ අවධානයෙන් නාසය ආශ්‍රිතව සිහි පිහිටුවා ගනිමින් පවත්වනවා. මගේ හිතට දැන් ප්‍රීතියක් දැනෙනවා. මේ ආස්වාස ප්‍රස්වාස සංසිඳීමත් සමගම ඒ හිතේ සතුට මම භුක්ති විඳිමින් ආස්වාස ප්‍රස්වාස තවදුරටත් කරනවා. මම ඊටාම සිහියෙන් හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. සිතට ප්‍රීතිය දනිමින් ඒ ප්‍රීති සුවය අත්විඳිමින් හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව මා සිහි පිහිටුවා ගන්නවා. හිතට ප්‍රීතිය දැනීම සමගම ඒ හිතේ සතුට මගේ කයටත් දැනෙනවා. කයේ සැහැල්ලුව සතුට මට දැනෙනවා. ඒ සුවය අත්විඳිමින් මම හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. මගේ හිතට අරමුණු වන සංඥා වේදනා පිළිබඳව හඳුනා ගනිමින් මා තව තවත් මගේ හිතේ ස්වභාවය තේරුම් ගනිමින් ආස්වාස ප්‍රස්වාස මම කරනවා. මගේ හිතේ ස්වභාවය අනුව යන චිත්ත සංඛාර හඳුනා ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනකොට ඒ චිත්ත සංඛාර නම් වූ සංඥා වේදනා සංසිඳෙන බව මට තේරෙනවා. ඒ චිත්ත සංඛාරවල සංසිඳීම මා භුක්ති විඳිමින් හේනුවණින් දකිමින් ආස්වාස ප්‍රස්වාස තවදුරටත් කරනවා. මගේ සිහිය මම උපරිම ලෙස ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව පවත්වා ගන්නවා. වර්තමාන මොහොත තුළ සිදුවන හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන නාසය ආශ්‍රිතව මා සිහිය පිහිටුවා ගනිමින් හුස්ම ගැනීම හා පිට කිරීම නුවණින් දකිමින් ඉන්නවා. මම ඉතාම අවධානයෙන් හුස්ම ගැනීම හා පිටකිරීම පවත්වනවා. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සිහිය පවත්වා ගන්න අතර මා දැන් මගේ ශරීරය ගැනත් අවධානය යොමු කරනවා. හොඳට සිහියෙන් මම ශරීරය දෙස බලනවා. නැවතත් මම ආස්වාස ප්‍රස්වාස කය දෙස සිහිය යොමු කරනවා. මම දැන් මොහොතකට ආනාපාන සතිය භාවනාව මෙතනින් අවසන් කරනවා. ඒත් මා තවදුරටත් මගේ සිහිය සම්පූර්ණයෙන්ම මගේ කය පිළිබඳවත් මගේ සිත පිළිබඳවත් මා පවත්වා ගන්නට උත්සාහ කරනවා. ඉතාම හොඳ සිහියෙන් අවධානය යොදව මා දැන් මගේ දෙනෙත් විවර කරනවා. සාදු සාදු සාදු. අනේ පින්තේ දැන් ඔබට ගිලම්පස ලැබේ තව ටිකකින්. මේ ගිලම්පස ලැබෙන අතරේදී අපි තවත් ධර්ම කරුණු කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනේ සම්බුදු සසුනේදී මේ ධම්මඟ අපට ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ලැබීමේ ප්‍රතිඵලයක් විදියට. ඒ ධර්ම මාර්ගය හඳුනා ගන්නකොට අපේ ජීවිතවල සිදුවන වෙනස තමයි පිළිතුරුනේ. අපි ස්වර්ග මාර්ගය තුළ මොක්ෂ මාර්ගය තුළ උපරිම ලෙස ගුණ දහම් පුරුදු කරන්න උත්සාහ කරනවා. බුදුහාමුදුරුවෝ අපට මාර්ග දෙකක් දේශනා කළා. එකක් තමයි කම්මසගත සමාධිය සීතලා දාන සීල භාවනා දී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කිරීම. අපේ එකමුල් ලාංකන මහා දේවල් ලාමට ආරසංශ තියෙනවා කියන විශ්වාසයෙන් අපි කටයුතු කරනකොට අපි හැකිතාක දුරට පරිත්‍යාගශීලී වෙනවා. අපි මහන්සියෙන් උපයන දෙයින් අපේ අම්මට තාත්තට අපි සලකනවා. අපේ දරුවන්ට ඥාතීන් අපි ශක්ති ප්‍රමාණය උදව් කරනවා. ඒ වගේම පූජනීය උතුමන්ට පූජා බුද්ධියෙන් අපි යමක් පරිත්‍යාග කරනවා. ඒ වගේම අසරණ අයට දුප්පත් අයට අපි අනුග්‍රහක බුද්ධියෙන් යමක් පරිත්‍යාග කරනවා. ඒ වගේම අපි හැකිතාක් දුරට සිල්වත් වෙන්නට උත්සාහ කරනවා. කාය වාචික සංවරය. මේ හැමදේම කරන්නේ පිටතුනේ අපේ මනසට අපි ආහාර ලබා දීමයි. හිතේ සතුට දෙන කිරීම අපි කරන්නේ. අපි මේ කරන දේවල් ගැන පින්නතුනේ අපට හිතනකොට මනසට ලොකු සතුටක් ඇති වෙනවා. අපේ අම්මට තාත්තට මම උදව් කළා නේද? එයාට පින් වැඩෙන විදිහට මම හිටියා නේද? මම ළඟින් ඇසුරු කරපුවාට මම පුළුවන් මට්ටමින් උදව් කළා නේද කියලා හිතනකොට ඒක තමයි මෙලොව ජීවිතේම සතුට වැඩෙන හේතු වෙන කාරණා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ තමන්ගේ හිතේ ටික ටික භාවනා ආරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මේ ආදී කමඨහනක් නිතර වඩනකොට හිතේ ස්වභාවය තමයි අර අකුසල චේතනා හිතට නැගී අඩු වෙනවා. අපි අසුරු කරන එකේ අනුපාඩුකම්, දුර්වලතා, නැත්නම් අපි දකින පුද්ගලයන්ගේ රූපේ නිසා සිත ඇදී යන ගතිය, මෙන්න මේ ආදී ද්වේෂ, රාග ආදී අරමුණු ක්‍රමයෙන් අපේ හිතෙන් දුර වෙනවා සමත භාවනා කැඩීමේ ප්‍රතිඵල විදියට. ධර්මයේ සඳහන් කරන්නේ පංච නීවරණ දුර්වීම කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ගෙන් පිළිදෙන අපි බොහෝ විට පීඩා විඳිනවා. ඒ නීවරණයන් අපේ හිතට පැමිණෙන කොට වෙනතනේ අපේ හිතේ තියෙන ලක්ෂණ සතුට අපිට නැති වෙනවා. ජීවිතේ ලක්ෂණ දැකින කැමති නම්, ජීවිතේ සතුට භුක්ති විඳින කැමති නම් වෙනතුනේ ඒ තැනැත්තා විසින් කළ ප්‍රධාන දේ තමයි මෙන්න මේ පංච නීවරණ දුර වෙන විදියට නිතර සමත කමඨහනක හිත පුරුදු කරන්න ඕන. ඒ සඳහා ඔබට උනන්දු කිරීමක් වශයෙන් තමයි අපි මේ ආධ්‍යාත්මික දිනදර්ශනය කියලා එකක් ඔබට හඳුන්වා දුන්නේ. ඒ නිසා එක ටිකෙන් ටික වැඩි කරගන්න බලන්න. ඒ තමන් අඳින හැම එක ඉරකටම ලොකු වටිනාකමක් තියෙනවා. ඒ ගැන හිතන හැම මොහොතකම තමයි සතුටක් ඇති වෙන විතරක් නෙවෙයි ඒ කල කාලපරාසය තුළ ඔබ බොහෝ සේ සතුටෙන් ඉන්න අවස්ථාවක්. ඒ සතුට එන්න එන්නම වැඩි කර ගැනීම උනන්දුවක් ඔබට ඇති වෙන්න ඕන. ඒක කාගේවත් බලකිරිය මත කරන දෙයක් නෙවෙයි. ඒකට ඔබේ අභ්‍යන්තරයේම උනන්දුව පෙළඹවීමක් ඇති වෙන්න ඕන. ඒක ඉදිරියට ගෙන යන්නට. ඇතැම් විට එක දවසකට එක ඉරක් නෙවෙයි ඉරි කිහිපයක් හරේ ගහන්න පුළුවන් විදියට තමන් එක දිනු කරගන්න ඕන. එක දවසකින් අඩුපාඩුවක් වුණා නම් ඒකටත් එක අනිත්‍යව සම්පූර්ණ කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි දැන් මේක අපිට පසු කරපු දවස්වල තමන්ට සම්පූර්ණ කරගන්න බැරියව තියෙනවා නම් අවුරුද්ද මුල දක්වාම පුළුවන් නම් කරන්න. දැන් මේ අවුරුද්දක් ගත වෙන්න ලඟ වෙන අවස්ථාව නේනේ. දැන් අපිත් ඇතැමිට භාවනා කරනකොට එහෙම හිතනවා. කියන්නේ මුල් අවුරුදු 20ම ජීවිතේ භාවනා කරන්න බැරි වුණා නේද කියලා ඇතැමිට අවුරුද්දකට කියලා හිතලා ඇතැමිට පැය කිහිපයක් භාවනා කරන මේ මුල්ම අවුරුද්දට කියලා. ඊට පස්සේ දෙවැනි අවුරුද්දට මේ ටික කියලා එහෙමම ඉඳලා භාවනා කරනවා. පින්නතර අප නොයෙක් ක්‍රම වලින් අපේ මේ කුසලිය අපට විවිධ උපක්‍රම වලින් දිනු කරගන්න පුළුවන්. ඒ හැම මොහොතකම පින්නතරගේ ජීවිතේ ප්‍රයෝජන ගන්න අවස්ථාව. අපි මේ ජීවිතයේ ලැබුණු මහා නිධානයේ ප්‍රතිඵල ගන්න අවස්ථාව තමයි සමත විදර්ශනා කරන අවස්ථාව. මේ දේ කරන තමයි පිළිඳිනත් මෙච්චර කලක් දුක් විඳි. අපි මේ දේ නොකරනවා නම් අපි ජීවිතේ කොච්චර දේවල් ලැබුවත් වෙනතුනේ නියම ඉලක්කය කරා ගියා වෙන්නේ නැහැ. අපි සතර මුවාක් පින්කම් කරලා සුගතියක් ලැබලා මේ ආත්ම භාවයේ මුවාක් ඉගෙනගෙන බොහෝ දුර ගමනක් ඇවිල්ලා මහන්සි වෙලා රැකියාවල් කරලා මුවාක් දේවත්වලේ පින්නතුනේ මොකටද අන්තිමටම අන්තිම ඉලක්කය වෙන්න ඕන තමයි ආධ්‍යාත්මික සතුට වැඩි වීම. ඒ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා කියලා බලන නියම ක්‍රමය තමයි ඔබ ඇත්තටම බුදුහාඳුරට ගරු කරනවා නම් බුදුහාඳුරගේ සම්මා සම්බුද්ධත්වය ඔබ ඇත්තටම පිළිගන්නවා නම් ඔබ පිළිගත් යුතු ප්‍රධානම දේ තමයි ඔබේ ජීවිතයේ ඉගෙනම ජයග්‍රහණය කියලා කියන්නේ පටිච්චසමුප්පාදය නැත්නම් චතුරාර්ය සත්‍යය අනිත්‍යය පිළිබඳව දිනෙන් දින අවබෝධය වැඩි කර ගනිමින් සමථ විදර්ශනාවට යොදන කාලය වැඩි කිරීම මේක තමයි පින්නතුනේ මේ තුන් ලෝකයේ තියෙන වටිනාම දේ. මනස රෝහේ තරක් නෙවෙයි. කාම රූප අරූප කියන මේ තුන් ලෝකෙම තියෙන උපරිම වටිනාම වැඩේ තමයි මේක. ඒ වැඩේ කරන්නම තමයි අපි මේ ලෝකෙ ඉපදුනේ. ඒ කටයුත්ත සඳහාම පාසුබන් එක ලබන්න තමයි ඔබ ආදීතේ කරුප්පින විසින් ඔබ ඉපදෙච්ච මව්බිමේ ඉඳලා බොහෝ දුර ගමනක් ඔබ රැගෙන ආවේ. පින විසින් මේ කටයුත්ත ඔබට සම්පාදනය කළ දෙ. ඒක අමතක කරන්න එපා. අන්න හේදී කරද්දී පින්නතුනේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අපි මේ ඉහළම කුසලයේ වඩනකොට අපේ ජීවිතේ යම් යම් කරුණ ජීවිතයේ සිද්ධ වෙනවා. ඒ එක දෙයක් තමයි අපි හිතාගෙන ඉන්න සමහර එදිනෙදා දේවල් වෙනස් වෙනවා. ඇතැමිට දිනයක් කල්යමක් වුණත් වෙන්න පුළුවන්. ගමනක් කරක්කු වීම වෙන්න පුළුවන්. රැකියාවක් ඉන්න ස්ථානේ මාරු වෙන්න පුළුවන්. පදිංචිය වෙනස් වෙන්න පුළුවන්. හිටපු යහළුවෙක් අමනාප වෙන්න පුළුවන්. අලුත් යහළුවෙක් මුණගැහෙන්න පුළුවන්. ලෙඩක් වෙන්න පුළුවන්. පින්නොතුනි මෙන්න මේ දේ ගැන නෝනින් කල්පනා කරන්න ඕන. අපේ මේ නියම දැහැමි ප්‍රතිපදාවේ ඉන්නකොට මේ වගේ දේවල් අපේ ජීවිතේ වෙනවා. ඒ දේවල් ඇතැමිට තමන්ගේ සසර අඩුපාඩුකම් නිසා වෙනවා වෙන්න පුළුවන්. හැබැයි වෙන තින අන්තිමටම මොකද වෙන්නේ ඒක? ඒකෙන් තමයි ලොකු වාසියක් වෙන්නේ. ඇතැමිට ළඟම යාළුවෙක් කමනාප වීම නිසා ඇතැමිට යාළුවට ඊට වඩා ඇතැමිට වාසියකුත් වෙනවා. හිතේ ස්නානේ මාරු වීම ඇතැමිට වැඩපොඩි ටිකක් අඩු වෙන උනත් පුළුවන්. නමුත් ඊට වඩා ලොකු වාසි ටිකක් වෙනවා. ඔබ යන්නේ නැ ගමනක් කරක් වෙන පුළුවන්. ඇතැමිට කරක් වෙන්නේ ලොකු අනතුරකින් ඔබ බේරන්න. මේ වගේ බොහෝ දේවල් වෙන්නේ පිළිතුනේ තමන්ගේම යහපතට වෙන්නේ. අන්න ඒ දේ තමන් මේ කුසල මාර්ගයේ ඉන්නකොට වෙන්නේ යහපතට කියලා හිතන ඒ සිත වෙන ක්‍රමයට කියනවා විශේෂ නම බුදුදහමේ. මොකද ඒකට කියන්නේ? නෑ ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව කියලා. ඒ එන දේ තමයි හොඳම දේ කියලා හිතන්නේ. දැන් අර අපන්නක ජාති කෙනෙක් මුලින් වෙන්නේ. දැන් බෝධිසත්ව වෙලෙන්දා මුලින් වැඩම යන හිදී. දැන් කල්පනා කළා මුලින් ජීවිතේ මෙන්න මේ වාසි ටික තියෙයි කියලා. මුලින් ජීවිතේ මුවා පිටුන ගන්න පුළුවන් කියලා ආදී හිතගෙන හිටියි. ඊට පස්සේ අනිත් යාළුවෝ නෑ යටික් මට යන්න ඕන කියලා. හඳුව කරන්නේ නැහැ නෝ අයියා. ඊට පස්සේ බැලුවා දෙවියන්ට ගියාම තියෙන වාසිය මොනවද කියලා. දෙවියන්ට ගියාම වාසිය ටිකක් තියෙනවා. මොනවද වාසිය? අර පළවෙනිම යන අය පාරවල් හොඳට හදාගෙන යන්නේ. කානෙම තියෙනන් ඒවත් හදලා, දිය කඩේ තියෙනන් ඒවත් පහගෙන පාර හොඳට හදාගෙන යන්නේ. ඒ වගේම යාර යන කරත්තවල සත්තු ගවයන් අර තන පොළාදිය කාලා ඊට පස්සේ මේගොල්ලන් යනකොට අලුත් තනකොළ තමයි තියෙන්නේ. මේ අය ගිහිල්ලා වෙනදාම කරගෙන පාරිභෝගිකයන් හඳුනාගෙන ඉන්නේ. එතකොට බඩු මොට්ටු ආදී. ඊට පස්සේ ඊළඟට යනකොට වෙනදාම් කරන්න ලේසි. බලන්න මේ බෝසත් වෙනදා හිටපු විදිය. අන්නේ වගේ තමයි වෙනතුනේ. හොඳට මතක තියා යුතු කාරණයක් තමයි අපි මේ නිතරම කුසල ධම්මවල වැඩෙනකොට අපේ ඇතැම්මේ ජීවිතයේ බලාපොරොත්තු ඉලක්ක කලින් හිතුවටත් වඩා ඉක්මනට ළඟා වෙන්න පුළුවන්. ඇතැම් විට තමන් හිතුවට වඩා හොඳ පැත්තකට ඊට කලින් යන්නට පුළුවන්. ඇතැම් විට අපේ දුර නැකියාවක් තිබුණා වෙන්න පුළුවන්. වාහන දුර පෑ ගන්න ගියලා. මෙන්න ළඟ තැනක් හම්බ වෙනවා ඊටත් වඩා කඩින් වැඩි. අච්චර කාලයක් යන්නේ නැහැ. ඊට වඩා වැඩිපත් වැඩි. පින්නතුනි මේ දැහැමි මගේ ඉන්නේගේ ප්‍රතිඵල මේව සාන්දෘෂ්ටික ඵල. මේව තමට දකින්න ලැබෙනවා. හැබැයි ඒ අතරේ තමන්ට අතීත කර්ම ශක්තියන් වශයෙන් බාධා වෙන්නත් පුළුවන්. එහෙම ලැබෙච්ච දේ අතමිට මගදී බාධා වෙන්නත් පුළුවන්. ඒ වුණත් තමන් ඒ පැත්තේදී තමන්ගේ මානසික අනවැටන විදිහට තමන් මේ පැත්ත හදා ගන්නවා. ඒ මොන අඩුපාඩු වුණත් තමන්ට අවසානයේ ලෝක සතුටක් ඇති කර ගන්න පුළුවන්. තමන් මේ සමතේ දර්ශනාවස්තින් තමන් දිනෙන් දින දිනු වෙනවා නම් අර කිසිනු දෙයක් නොලැබුණත් තමන්ට මේ ගැන හිතර සතුට වෙන පුළුවන්. එනිසා පින්නතුනි මෙන්න මේක අපි හොඳින් මතක තිය යුතු කාරණයක්. එනිසා සමාජයේ ගැටළු වෙනකොට ප්‍රශ්න අඩුපාඩු එනකොට පුදුලොත් එක ගැටෙන්න එපා. ඒක හුඟා තමන්ට අවශ්‍යයි ඒක. ඒ වගේ තැන්වලදී හුඟා දුරට ඉවසීම පුරුදු කරන්න ඕන. ඒ බොහෝ දේවල් තමන්ගේ ජීවිතේ හොඳටම වඩාත්ම සාර්ථකත්වය සඳහාමයි මේ වගේ දේවල් වෙන්නේ. එතැන් දුර ගමනක් යද්දී ඇතැමිට සංවිධානය කළ හිටිය ගමන සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න වෙනවා. ඇතැමිට තමන් ඒ ගමන ගියා නම් ලොකු අනතුරක් වෙන්නේ. ඇතැමිට තමන් ගෙදරින් වාහනේ එලිට ගන්නකොටම ගේට්ටු වාහනය හැප්පෙනවා ඇතැමිට. අපි කල්පනා කරනවා බලන්න මේ පහනක් තියලා මේ ගත්තේ වාහනේ එලියට මේ බුදුහාමුදුරන්ට ඇඳලා උදේ මේ ගන්නකොටම වාහනේ හැප්පෙනයි කියන්නේ. නමුත් වෙනතුනේ එතෙන්දී මොකද උනේ බලන් ගියාම ඔබ වාහනේ එලියට ගන්න ගියා නම් තව කෙනෙක්ගේ වාහනයක නැත්නම් තව පුද්ගලයෙකුට අනතුරක් වෙනති වෙච්ච තැනින් ඔබ මේ බේරුවේ නේද? අන්න ඒ වගේ පින්නතුනි සුභවාදීව හිතන්න හුරු වෙන්න. හැබැයි ඒක නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ පින්නතුනි තමන් උපරිම ලෙස කුසලයේ තුලින් උත්සාහ කරන්න. විශේෂයෙන් ලෞකික කුසලිය අතර මෛත්‍රී වැඩිම පින්නතුනි ප්‍රබලම කුසලයක් විදිහට සලකනවා. විශේෂයෙන් තමන් උදෑසන ඉඳන්ම මුණ ගැහෙන හැම දිනකටම පාහේ සූපත් එක්වා කියන හැඟීමෙන් මගතොට යන්න. ගුඩ් මෝර්නින් කියන හැම වෙලාවකදීම ඉතින් කියන්න සූපත් වේවා කියලා. ඒ හැම මොහොතකම තමන් ප්‍රායෝගිකව මේක කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබට වාහන යන ගමන් ඕන නම් බුදුගුණ අරහන් ආදී බුදුගුණ ටික මුලින් ළඟට වඩමී යන්නට පුළුවන්. ඔබට සිටිවි ලංකිත දැනකොට කෙනෙක් අමනාපෙච්ච කෙනෙක් ගැන ක්ෂණික වේග හිතන්න. මේ අනිත්‍ය වූ සිටිවි ලංකට ගැන නිරුද්ධනා කියලා නෝනින් දකින්න. මේ හැම මොහොතකම පින්නතුනේ යෝනිසෝ මනසිකාරත් එක්ක තමයි මේ යන්නේ ඇත්තෙන්ම. ඒ යන ගමනේදී පින්නතුනේ තමන්ට හැම මොහොතක්ම කුසල් වැඩෙන අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ හැම මොහොතකම තමන්ගේ මනස දියවෙන විතරක් නෙවෙයි තමන්ගේ මේ දෙනදා ජීවිත කටයුතු ටික කරගෙන යද්දී තමන්ට මේ පහසු ගන්නටක ඉතාම මැනවින් සකස් කරගන්නට මේ සියලුම පරිසරය තමන්ට නිර්මාණය කරනවා. ඒ ගැන හිතන ගමන් ලෞකික කුසලයේ තුලේ විදිහට හිතන ගමන් අනිත් පැත්තෙන් කල්පනා කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි කොහොමද මේ ජීවිතයේ ක්‍රියාත්මක වන්නේ? කොහොමද අපේ ඊළඟ ආත්ම භාවය නැත්නම් අපේ සංසාරයට අපේ ගමන තීරණය වෙන සාධකය මොකද්ද කියන එකත් බලන්න. අපි මෙහෙම ඉන්නකොට ඇස් දෙක පියාගත්තාම බාහිර ලෝකයේ පුද්ගලෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා කියන එක තමයි අපි මේ සංසාර චක්‍රයේ ඉන්නවා කියලා බලන සංකේතය. නමුත් වෙනතුනි ඒ දේ ඒ මොහොතේ ඇති වෙන සිතුවිලි මාත්‍රයක් විතරයි. සම්පූර්ණයෙන්ම අපි මේ සතර භවය කියන එක භවය අපි සකස් කරගන්නේ අපේ මනසින්. මේ වටා පිටාවේ ලෝකයන් ඉන්නවා කියලා හිතන එක තමයි භවය කියලා කියන්නේ. ඔබ gedara සිහිපත් කරනකොට gedarak තියෙනවා. ඥාතියන් සිහිපත් කරනකොට ඥාතියන් ඒ තැන්වල ඉන්නවා කියන එක තමයි භවය කියලා කියන්නේ. භවය කියන්නේ මොකද්ද? භවපත්‍ය ඥාති. ඒ ආකාරයෙන් ඉන්නවා නම් නැවත ඉපදෙන්න වීස එක අතේ අරගෙන ඉන්නේ අපි. ඒක බාහිර ලෝකයක් තියෙන්නේ ඇත්තෙම අපේ අවිද්‍යාව හින්දා. අපේ අවිද්‍යාව අඩු වෙනවත් එක්කම අපි දන්නවා මේ ලෝකේ නිර්මාණය කරගන්නේ තමන් කියන එක. එතකොට බාහිර ලෝකේ නැතිවීම කියන්නේ ඇත්තෙම තමන්ගේ ප්‍රඥාව දිනු වීමමයි ඇත්තෙම. ඒත් එක්කම තමන්ට දැනෙනවා තමන් නිර්මාණය කරගන්න ලෝකයක් කියලා දකිනකොට බාහිරට තමන් ඊට යන ගතිය අඩු වෙනවා ඉන්නේ. ඒකම තමයි අන්තිම මොහොතේ මරණාසන්න මොහොතේ අපේ හිතට එන්නේ. මරණාසන්න මොහොතේ දැනගිය හැකියම් ලොකු වෙනසක් නැහැ. මරණාසන්න මොහොතේ දිවන්නේ පංචේන්ද්‍රියෙන් ගන්නේ වේ මොහොතට සනිකරම ක්‍රිය වෙනවා. අක්‍රිය වෙලා මනේන්ද්‍රිය විතර ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මොහොතේ අපට අපේ ජීවිත අත්දැකීම මේ භෞතික ශරීරය මත කොටු වෙලා තියෙන්නේ. මේ ආත්ම භාවයේ බ්‍රේන් එකේ මෙමරියට සීමා වෙලා තියෙනවා. මේ මොහොතේ. ඒ නිසා මේ ජීවිත කාලය ටික විතරයි අපට ඊළඟ ආත්ම භාවයේ සකස් කරගන්න දැනට තීරණය වෙලා තියෙන්නේ. හැබැයි මරණාසන්න මොහොත කියලා කියන්නේ ඒක ක්ෂණික මරණයක් වුණත් ඒ මොහොතදී මේ භෞතික මොළය ආත්මිකව තියෙන මතකයටත් එහා ගිහිල්ලා මුළු සංසාරෙම පැවැත්මෙම ටික එක ලයින් එකකට දෙන්න පුළුවන් විදියට මනස සකස් වෙනවා. එන අපි ඔක්කොම අත්දැකීම් ටිකකට එනවා. ඒක සාමාන්‍ය කෙනෙකු විතරක් නෙවෙයි බ්‍රේන් ඩෙත් එක කොම එකක් වැනි අවස්ථාවක ඉන්න කෙනෙකුගේ ගුණ ලක්ෂණයයි. ඔහුගේ මේ සංසාර ගමනේම මතකය අලුත් වෙනා ඒ සියලුම දේවල් එක රේඛාවක තියලා ඊළඟ භවයේ ඊළඟ ශරීරයේ නිර්මාණයට අවශ්‍ය පරිසරය සකස් කළ දෙනවා. අන්නේ සිතන මොහොත තුළ තමන්ට යම්කිසි අරමුණක් හිතනවා නම් ඒ අරමුණ තුළ ලක්ෂණය තමයි තමන්ගේ හිත බාහිර තුලයි තියෙන්නේ. ඒ වෙලාවේ ගිනි දැල්ලක් බෙහෙන්න පුළුවන්. ඒ වෙලාවේ මලක් පේන්න පුළුවන්, පූජා කරපු දානයක් පේන්න පුළුවන්. ඇතැමිට කෙනෙකුට සලකපු අසරණ කෙනෙකුට සලකපු දෙයක් පේන්න පුළුවන්, සතෙක් මරපු දෙයක් පේන්න පුළුවන්. ඒ එක්කම තමන්ගේ හිත බාහිර තියෙන, තමන් දන්නේ මේක මනසෙන් හිතන්නේ කියලා. දන්නේ නැති නිසා අර කණ්ණාඩි ළඟදී බාහිර රූපය ගැන හිතන සතා වගේ එයා බාහිර පැත්තෙන් බලාගෙන ඉන්නේ. බාහිර පැත්ත බලාගෙන ඉන්නකොට ඊට අනුරූප වූ තැනක විඥානය පිළිසඳ ගන්නවා. ඒත් එක මීට අදාළ වූ ශරීරයක් ඒ තැනට අනුව නිර්මාණය වෙනවා. දැන් මේ මොහොත වෙන්නේ පිනතුනි. මේ මොහොතෙත් අපේ අවිද්‍යාවෙන් හිටියොත් අපි වර්තමාන මොහොත තුල නෙමෙයි ඇත්තේ ඉන්නේ. අපි අර අතීතේ නිරුද්ධ වෙච්ච දේ තුල තමයි අපි ඇත්තටම ඉන්නේ. ඒ තුල නිර්මාණය වෙච්ච ලෝකේ අපි හදාගත් ලෝකෙක අපි මේ ඉන්නේ. හදාගත් ලෝකය කියන්නේ සැබෑ ලෝකය නෙවෙයි. හැබැයි පරමාර්ථ සත්‍ය තමයි සැබෑ ලෝකයක් නෝනත් කර්ම චක්‍රය යන්නේ ස්වර්ගගාමි මාර්ගය යන්නේ මේ අවිද්‍යාවත් එකම තමයි. මේක අවිද්‍යාව වුණාට මේක තමයි සම්මුති ලෝකේ සත්‍යය. ඒ සම්මුති ලෝකේ සත්‍යයම තමයි සසර යන්නේ. ඒ සම්මුති ලෝකේ ඉක්මවීම තමයි පරිසම්පරි චක්‍රයේ මිදීම කියලා කියන්නේ. මේක බොරුවක් වුණාට බොරුව තමයි ලෝකයන්නේ. බොරුව මත තමයි පැවැත්ම තියෙන්නේ. ඒ බොරුවෙන් අයින් වුණොත් පැවැත්මක් නැහැ. ඒක වැටෙනවා. එනිසා තමයි අවිඥා නිපතතං වරෝ කියලා කියන්නේ. අවිඥාවේ වැටීම උතුම් කියලා කියන්නේ. අවිද්‍යාවෙන් වැටුණා කියලා කියන්නේ සංසාර චක්‍රේම වැටුණා කියන එක. විද්‍යා උපදතං සෙට්ටෝ අවිද්‍යා නිපදතං වරෝ කියලා කියනවා. විද්‍යාවේ උඩට නැගීම උතුම්, අවිද්‍යාවේ පහළට වැටීම උතුම් කියලා. අපි මේ චිතන මොහොත තුල වෙන්නේ අපි අලුතෙන් නිර්මාණය කරගත් ලෝකෙක අපි මේ ඉන්නේ. ඒක තියෙන ලෝකයක් නෙවෙයි. අපි නොසිතුවත් අපි සිතුවත් ලෝකේ ස්වභාවය මේක. අපි හිතුවම වන්නේ අපි ඒ ලෝකයක් එක්ක ඉන්නවා. ඒ ලෝකයක් එක්ක ඉන්නවා කියන්නේ මේ සංසාර චක්‍රය තුළ ඉන්න අවිද්‍යා සාගත වූ චක්‍රය තුළ. ඒක සත්‍ය දෙයක් නෙවෙයි. නමුත් සමුදි සත්‍යනම හරි ඒක. යම් කිසි වෙලාවක ඒ සත්‍ය තේරුම් අරගෙන ප්‍රඥාව තුළ අපි හිටියොතින් ඒ චක්‍රයෙන් අපි මේ මොහොතේ මිදලා ඉන්නේ. ඒ මොහොතේ සම්පූර්ණ මේ අවබෝධයෙන් ඉන්න මොහොතක අපේ හිත චුති කෙත්‍රි වලට පත් වෙනවාටින් ඒ සිත නැවත බැස ගන්න තැනක් නැහැ. දැන් අපි ඒ සිත නිතරම අවිද්‍යාව සාගත වෙන හැම මොහොතකම බාහිර පුද්ගලයෙකුට හෝ දෙයක් තුළ හිත බැසගෙන ඉන්නේ. ඒ බැසගෙන කියන්නේ අපි භවය තුල ඉන්නවා කියන එකේ සංකේතයයි. ඒ භවය තුල අපි සිනහසෙමින් හිටියත්, උපේක්ෂාවෙන් හිටියත් අපි ජරා මරණ ස්පර්ශ කරන්නේ නැහැ. අදාපි දෙයක් ලෙස බලන් සතුට වෙන්න පුළුවන්. අදාපේ දරුවාගේ සාර්ථකත්වය බල සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒ දරුවා බාහිර ඉන්නවා කියලා සතුට වෙන්නේ අනිත් පැත්තේ මොකද්ද? ඒ දරුවත් එක්ක තියෙන දුක් ටික සඳහා අපි අවස්ථාව සකස් කරගෙන ඉන්නවා. අපි යම් කිසි දෙයක් දැකලා අපර උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. ඒ බාහිර දේ තියෙන හැම උපේක්ෂාවෙන් හිටියට ඒ බාහිර දේ තියෙනවා කියන හැඟීමෙන් මෙතන උපේක්ෂාවෙ හිටියට අපි කැමති දේ දිහා බලනකොට උපේක්ෂාවෙ නෙවෙයි ඉන්නේ. අරවිද්‍යාවෙන් ඊයේ දේ බලනකොට ඒකට ඇරෙනවා නැත්නම් ගැටෙනවා. අපට ලැබෙන හැම දෙයක්ම උපේක්ෂා සාගර දේවල් නෙවෙයි ලැබෙන්නේ. අපට ලැබෙන බොහෝ දේවල් ඇලෙන්න ගැටෙන හේතු වෙන දේවල්. අනිත් දේ තමයි අද මේ මොහොතේ අපි උපේක්ෂාවෙන් හිටියත් ඊළඟ මොහොතේ අපි ඒකට කැමති වෙන්න පුළුවන්. දැන් මට මේ මොහොතේ වතුර තිබහක් නැහැ. මට මේ උපේක්ෂාවෙන් මං ඉන්නවා. ඊළඟ මොහොතේ දැඩි මට තිබහක් ආවොතින් වෙන කෙනෙක් මේ වතුර වේදුර ගන්න එනකොට මං එයාට ගන්න දෙන්නේ නැහැ. මම ගන්නවා. වෙන කෙනෙක් ගන්නවොත් මං එයාට නම නම් වෙනවා. අවිද්‍යාවේ ස්වභාවය මේකයි. මෙවැනි කර්තියක් මත පින්නතුනේ අපට හැකිතාක් දුරට ප්‍රඥාවේ දර්ශනය දිනු කරගන්න වෙනවා. කැටු තියෙනවා නම් පින්නසට අහන්න පුළුවන්. අපන්නක ප්‍රතිපදාව කියන එක. අපන්නක ප්‍රතිපදාව කියන එක. අපන්නක කියන එක. නැත්තම් සුභවාදීව හිතීම කියන එක. හැබැයි තමන් කම්මැලි කමට ඉඳලා වෙන දෙයක් වෙන එක නෙවෙයි මේක. එහෙම වරදවා තේරුම් ගන්න එපා. බොහොම අලස ගෙදරණේ ඕන දේ හැමදේම හොඳටේ කියන එකම නෙවෙයි මේ. තමන් උත්සාහ කරනවා. තමන් උපරිම කුසලයෙන් ලෙසත් තුලත් ඉඳගෙන ඒ ලැබෙන ප්‍රතිඵල දෙක දිහා මදහත් වෙදී. එහෙම ගන්න පොසිටිව් විදිහට නේද? ඇත්තම දැන් එතෙන්දි වෙන්නේ Tamanne හිතෙනවා දැන් අපි කියමු හොඳ දෙයක් දකිනකොට ඒක දිගටම හොඳ දෙයක්ම දකිනවනම් අපි හිතන එහෙනම් කමක් නෑ කියලා නේ. ඒ වගේ අදහසක්ද කියන්නේ? දැන් අපි ලබන අත්දැකීම දැන් ඇසට දකින රූපයේ ප්‍රිය දෙයක් නම් ඒක දිගින් දිගටම දකින්න පුළුවන් නම් හොඳ දෙයක්ම ඒක කමක් නෑ කියන පදනම නේද අපි ඉන්නේ. ඒ අදහසක් නේද කියන්නේ? ඔය මම හිතන ඊට සමාන ඒ වගේ අදහසක්. ඇත්තම මේක දැන් කාරණා කීපයක් දැන් දුක ගැන කියද්දී දුක්ඛ කියලා දෙයක් තියෙනවා. විපරිණාම දුක්ඛ කියලා තියෙනවා. සංගත දුක්ඛ කියලා තියෙනවා. සමහර ඒවා සම්පූර්ණම දුකයි. දැන් ලෙඩවීම මරණය වගේ දේවල් සම්පූර්ණම දුකයි. ඊට පස්සේ තවකට තියෙනවා විපරිණාම දුක්ඛ කියලා. විපරිණාම දුක්ඛ කියලා කියන්නේ තියෙන දේ වෙනස් වීමෙන් දුක හට ගන්නවා. උදාහරණයක් විදිහට අපේ රූපේ ලක්ෂණට තියෙනවා. තව කාලයකදී මේක දුර්වල වෙනවා, දත් හැලෙනවා. හම රැලි වැටෙනවා, මූණ විකෘති වෙනවා. ඒකයි විපරිණාමයෙන් වෙන දුක. තව තියෙන සංකත දුක කියලා එකක්. සංකත කියන්නේ හේතුඵල වලින් හටගන්නවා නම්, අවිද්‍යාසහගත යමක් හටගත්තා නම් ඒ හට ගැනීමම දුකයි කියන කතාව. මේ වගේ තුනකට තියෙනවා. ඒකට මේ තුන විස්තර කරද්දී කියන දෙයක් තමයි සුබදේ. සුබදේ හැමදාම තියෙන එක වෙනස් වෙනවා. ඒ වෙනස් වීමෙන් දුක හට ගන්නවා. ඊට පස්සේ අසුබදේ ප්‍රවෘතියම දුකයි. අනිත් දේ තමයි සංකතදේ. සංකතව දෙයක් හටගත්තොත් අපේ අනාගතෙන් මිට වෙනස් නොවනත් අනාගතයේ ඒ ගැන හිතනකොට අපට සැපයක් හටගන්නේ. දැන් අපි කියමු අපේ ජීවිතේ ලැබෙච්ච දේවල් කියලා. දැන් අපේ ශරීරය, අපි ළඟම ආදරය කරන කෙනා, අපේ වාහනේ, අපේ ගෙදර, මේ ටික බලන්න. අපිගම ඉන්න කම්ම සැප දෙනවා, කිසිම දුකක් නැහැ මේ දේවල් වල. හැබැයි බලන්න අන්තිම මොහොතේ වෙනදී අපිට හැමදාම මේක තියාගන්න පුළුවන්ද? හැමදාම තියාගන්න බෑනේ. කවදා හරි දවසක අපට අත්හරින්න වෙනවා. අන්න ඒ මොහොතේ හරි අපට දුක වෙන්න සිද්ධ වෙනවා. අනිත් ඒ තමයි ඇත්තෙන්ම මේ බාහිර බඩමුට්ටු මට්ටාවේ සැපේ තියෙන කිව්වට ඇත්තෙන්ම බාහිර දේවල් තුල නෙවෙයි මේ සැප තියෙන්නේ. සැප තියෙන්නේ අපි ඒ දැගෙන හිතන විදිහේ. දැන් අදෝබේ වාහනේ හොඳම වාහනේ කියලා දෙමිට හිතන් ඉන්නේ නේ. තව අවුරුදු 5ක් ගියාට පස්සේ ඒ වාහනේ එහෙම හිතෙන්නේ නැහැ අපිට. අපි උපාධිය අරගෙන සතියක් දෙකක් යනකම් හරියම නැවුම් බවක් තියෙනවනේ. ඊට පස්සේ ටිකක් දවස් යනකොට ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ ඒක මතකවත් නැහැ. ඇතැම්ට ජීවිත කාලය අවුරුදු 15ක් 20ක් මහන්සිල ගත්ත එක මුල් දවස්වල දිගට මේක හිතේ හිතේ ඉන්නේ. ඇතැම්ට සාතිකයක් ළඟම තියාගෙන ඉන්නවා. කලින් ගියාට පස්සේ ඒක සතියකටවත් සැරයක් මතක් වෙන්නේවත් නැහැ. කාලයක් තවත් කාලයක් ගියාට පස්සේ එහෙම උපාධියක් ගත්තද කියලා මතකවත් නැහැ තමයි. එතකොට අන්න ඒ දේ ලබනකන් විතරයි අපට ඒ සුවේ තියෙන්නේ. එහෙම හිතුවොත් කියලා. අනිත් දේ තමයි ඒකේ සැප හෝ දුක කියන එක අපි නිතරම හිතන් ඉන්නේ බාහිරින් තමයි ලැබුණේ කියලා. මේක තමයි වරදින දේ ඇත්තම අපට. ඒ බාහිරින් ලැබුණා නෙවෙයි ඇත්තෙන්ම. ඒ බාහිර දේ ගැන අපි ඇතේ කියලා හිතලා ඒ ගැන හිත බැස ගැනීම වශයෙන් ඇති වෙච්ච සතුටක් අපිම නිර්මාණය කරගත්තු සතුටක් නේද? දැන් අපි කියමු දැන් ඔබතුමා අපි කියමු ව්‍යාපාරයක් කරනවා කියලා. ඒ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙනවා. සාර්ථක වෙන එක දැකලා ඔබතුමා සතුට වෙනවා. සතුට වෙන්නේ කොහොමද? ඔබ අනිත්‍යයත් එක්ක බලනවා, අනිත්‍යය සසඳල ඇතැම් විට බලනවා. බලනකොට හිතන අනිත්‍යයට වඩා මම වා තියෙන වෙනවා කියලා තේරෙනවා. කොහොම ඉන්න ගමන් ඔබට මුණ ගැහෙනවා ඔබට වඩා අඩු කාලයකින් අර වගේ තුන් ගුණයක් වෙච්ච දින වෙච්ච කෙනෙක් මුණ ගැහෙනවා. ඊට පස්සේ ඔබට මොකද වෙන්නේ? අයියෝ මං හරි පරක්කුයි නේද, මට මීට වඩා දින වෙන තිබ්බ නේද, මං හරි මෝඩ වැඩනේ කළා තියෙන්නේ කියලා ඊට පස්සේ තමන්න තේරෙනවා. එතකොට ඒ සතුට කියන එක ඇත්තෙන්ම අපි සාපේක්ෂව මේ මොහොතට අප විසින් නිර්මාණය කරගත් දෙයක්. ඒක ඇත්තම යථාර්ථ වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. දැන් මේ කෝප්පේ ළඟ මේ කෝප්පේ දෙක තියෙනවා නම් මම කියන මේ කෝප්පේ උසයි කියලා. තමයි දැන් මෙන්න මීට වඩා ලොකු වේදුරක් ගෙනත් තිබුණොත් මේ වේදුර පොඩි එකක් වෙනවා. අපි ඇත්තටම නිතරම මේ සාපේක්ෂව අනිත්‍යවත් එක ගලපලා තමයි මේ හොඳ නරක කියන එක තීරණය වෙන්නේ. ඒ සැප හෝ දුක කියන එක ඇත්තටම බාහිරින් එන දෙයක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම තමන් මේ මොහොතේ තියෙන ස්වභාවය අනුව තමන්ම නිර්මාණය කරගන්න දෙයක්. ඔබ හිතනවා නම් මේ දේ මම දැක්කට කමන්නේ, මේක මට සතුට ලැබෙන දෙයක්. ඒ නිසා මගේ මේ ආයතන පැත්තත් හොඳයි. ඒ නිසා මට මේක දිගට පුළුවන් තියාගන්න පුළුවන් කියලා හිතුවට ඒකෙම දිගට පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දේ තුලින්ම අපට ලෝකයේ සතුටින් ඉන්න පුළුවන් නම් ඇත්තටම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නේ බුදුහාඳුර විතරක් නෙවෙයි. බුදුහාඳුර පහළ වෙන කාලෙ වෙන විට සුනක්කත් වගේ අය, සමහර ගෝවෘත අජවෘත රැකපු අය වසර ගණන් අවුරුදු දෙකනේ අවුරුදු 30 40 50 එක දිගට බල්ලන් වගේ ඌරන් වගේ ඉඳිමින් එයා උත්සාහ කළා එයා රූපේ පැත්ත සැපයක් නොදෙද යාන මනස පැත්තෙන් සැපය හොයාගෙන ගියා. බුදුහාමර පහලන කලිනොත් ලෝකේ හිටපු සත්‍යගාමි සත්‍ය සොයාගෙන ගියපු මිනිස්සු තේරුම් ගත්තා බාහිර රූපෙන් සැපයක් නැහැ කියලා. එයා නියම මාර්ගය දැන නොගත්තා. යාන විවිධ විදිය උත්සාහයෙන් කළා විවිධ විදිය ක්‍රමයන්ගෙන් සැපත හොයාගෙන යන්න. මොකද ඒ කාලෙත් මිනිස්සුන්ට තේරෙලා ගියා බාහිර රූපය තුල යපුණොතින් සැපයක් නැහැ දුකෙන් කෙලවර වෙන කියලා. සම්පූර්ණ සැපේ කියන එක තියෙන්නේ යමක් උපදවාගෙන නෙවෙයි ඇත්තෙම. නියම සැපේ තියෙන්නේ යමක් ඉපදෙන්න තියෙන හේතු ටිකම තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ හේතු වල සම්දේවය දැකීම මතයි නියම සතුට කියන එක තියෙන්නේ. අපිට බලවත් රෝගයක් තියෙනවා නම් බලවත් හිසේ රදයක් කියලා කියමු. ඒ හිසේ රදෙන් අපි මිදුණා කියලා කියමු. සනේ මොනා කියලා කියමු. සනේ මොනාට පස්සේ හිතර කොච්චර සතුටක්ද නේ? ඒ අසනේමේ සනේ මොනාම අපට ලැබෙන්නේ මොකද්ද? මොනාරි ලැබුණද? මොනවත් දෙයක් අපට ලැබුණේ නැහැ ඇත්තෙම. අන්න ඒ වගේ තමයි මේ කියන සූයල් අපි මේ මහා බරක් ඔළුවේ දරාගෙන ඉන්නේ. අපිට ඒක තේරෙන්නේ නැහැ ඇත්තෙම. අපි හිතන් ඉන්නේ බරම හරීම සතුට සහගත දෙයක් කියලා. ඒ කියන්නේ අතීත නිරුද්ධ වෙච්ච සංඛාර බාහිර දකිනකොට හිත බැස ගන්න ගැතිය මේ සියල්ලක්ම කියන්නේ ඔළුවට මහා බරක්. අන්න ඒ මහා බරෙන් නිදහස් වීම තමයි මේ දර්ශනය කියලා කියන්නේ. ඒ දර්ශනය තුළ බාහිර කිසිදු පුද්ගලයෙකුට හෝ ද්‍රව්‍යයක් තුළ බැස ගන්න සතුටක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් තමගේ සිතමතය පෙනවා කියලා. දැන් සිතමතය පෙන්නේ නැහැ. ඇයි සිතක් අනිත්‍යද? ඒ තැනත්තා මුලින් අභ්‍යන්තර සිතට තමන්ගේ හිත තියලා බාහිර අරමුණෙන් මිදෙනවා. ඊළඟ පියවරේදී ප්‍රඥාවට හිත තියලා තමන්ගේ හිතනොත් මිදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුල් පියවර තමයි සමතේදී කරන්නේ. අභ්‍යන්තර හිතට තමන්ගේ අවධානය යොමු කළා බාහිර රූපෙන් නිදහස් වීම. එතකොට බාහිර දේවල් තුලින් ඇතිවන දුක අඩු වෙනවා. දෙවන පියවරදි කරන්නේ ප්‍රඥාවට හිත තියලා මනසින් නිදහස් වීම. මේකයි බුදුහාම දේශනා කරපු මාර්ගය. ඇත්තෙන් අපි විවිධ ක්‍රම වලින් අපේ ජීවිතවල ලැබු අධ්‍යාපනයත් අපේ දැනුමත් අනුව අපේ විවිධ ක්‍රම වලින් හිතන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන්නේ ඇත්තෙන්ම අපේ දැන් තියෙන දැනුමත් එක්කම තමයි අපි කරන්නේ. ඒ නිසාම තමයි අපි යරේලින් ධර්ම දේශනා කරන්නට ඕන. ඒ ඇසීම මතයි අපිට තේරෙන්නේ අපි මෙතෙක් ස්පර්ශ නොකරපු ස්පර්ශ කළ යුතු සුවයක් තියෙනවා කියන එක. දැනට අපට සම්පූර්ණම තේරෙන්නේ ඇසට ප්‍රිය රූපයක් දැක්කොත් තමයි සතුට කියලා. නැත්නම් ඇස ප්‍රසන්න වෙන විදියට බාහිර දකින දේ සුභවාදී වෙන විදියට මේ පැත්ත හිතන තමයි දැන් අපට හිතෙන්නේ. බාහිර අසුභවාදී නෙවෙයි සුභවාදී විදියට හිතුවත් බාහිර රූපයක් තුළ හිත බැසගත්තොත් ඒ කියන්නේ ජරා මරණ දෙක ස්පර්ශ වෙලාම ඇති නැයි කිසිම නිදහසක් නැහැ. අවිද්‍යා පාදකව සංස්කාර හටගත්තොත් විඥාන නාම රූප පත්‍ය සලායතන ටික දිගටම ගිහිල්ලා ජරා මරණ නැමැති අවසානයෙන් තමයි කෙලවර. ඉතින් ඒ නිසා තමයි අපි ඇත්තෙන්ම යල යලෙත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් සද්ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. අවිද්‍යාවේ හට ගැනීම නිරෝධය නැත්නම් හේතුඵල ධර්මයේ මේ ක්‍රියාකාරීත්වය දුකේ හට ගැනීම නිරෝධය කියන එක යල යලෙත් අපි ශ්‍රවණය කරන්න ඕන. අපිට පේනදනේ කොයිතරම් දුරට අපි ඊටාම හිතවත් අයත් එක්ක තියෙන හිතවත්කම් අඩු වෙනකොට අපි ළඟින් මැසුරු කරපු අය ජීවිතයෙන් සමු ගන්නකොට ඒ මොනවා නැති වුණත් පේනතුනේ අපි අද කරන දේ ඇතමිට අලුත් දෙයක් ලබා ගන්නට පස්සේ අපි සතුට වෙනවා. නමුත් ඒ සතුට අපිට දිගටම තියාගන්න පුළුවන්ද? ඒ සතුට අපිට දිගටම කොච්චර මහන්සියක් තියාගන්න බැහැ. අපේ ශරීරය ගැන බලන්න. අපි වැඩිපුරම සතුට වෙන අපේ ශරීරය පිළිබඳව නේ බලන්නේ. ශරීරය ගැන හිතනකොට දිගින් දිගට මේ සතුට වැඩි කරගන්න පුළුවන්ද කියන්නේ? ඒ ගැන අපිට සතුට වැඩි කරගන්න බැරි නම් අනිත් දේවල් ගැන කොහොමද කියන්නේ? තමන්ට මෙච්චර පාලනය කරන්න පුළුවන් කියලා තමන් හිතන් ඉන්න තමන්ට ඕන විදිහට නාවන්න පුළුවන් ඕන තැනක එක්ක යන්න පුළුවන් ඔළුවෙන් උනා හිට ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් මේ ශරීරයත් තියාගෙන ඒ ශරීරයවත් අපට කැමති විදිහට දිගින් දිග සතුට පවත්වා ගන්න බැරි නම් අපි කොහොමද බලන ලෝකයේද අපේ හස්මේ පවත්වා ගන්න එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි යන්නේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි අපි රෝහලකට යන්න ඕන ඒ යථාර්ථයේ තේරුම් ගන්න තමයි අපි වැඩි ඉන්න නිවාසයකට යන්න ඕන ඒ යථාර්ථයේ තේරුම් ගන්න තමයි අපි අම්ම තාත්තා දෙස අපේ ආච්චිල සීල දෙස නුනින් බලන්නට ඕන ඒ යථාර්ථයේ තේරුම් ගන්න තමයි ඇක්සිඩන්ට් බෝඩ් එකට යන්නට ඕන අපිට මේ තියෙන පහසුකම් දෙක මේ තියෙන කායික මානසික සුවපත් ගන්න හැමදාම අපිට දිගට හැදෙන්නේ නැහැ අපට කැමෙන මේ වයසේ හිතන මේක දිගටම තියෙයි කියලා. අපි අසුර කරන දේවලුත් අපි කැමති විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අපට හිතෙනවා. නමුත් එහෙම කරන්න බෑ. හැබැයි මේ අපි වාහ වීර්යෙන් දවසට වාහ වැඩ කරපොයි සමහරට කාලෙකදී එහෙම කරන්න බෑ අපට. හැබැයි මේ දෙතුන් දෙනෙකුගේ වැඩක් දවසට කරපු අවස්ථා තියෙනවා. දෙනෙකු තුන් දෙනෙකුගේ හතර දෙනෙකුගේ අධ්‍යාපනයකට ලැබු අවස්ථා තියෙනවා. නමුත් එහෙම වුණත් හැබැයි මේ සමහර දාදී මේ පරිපල නැති ගන්න බැරි වෙනවා. ඒක මහා සිනහලිය උමානපත්තේ. පින්තුනි ජීවිතයේ සමහර ඒක. එනිසා මේ අපි යන ගමන දිගටම ඒ යන වේගින් අපට පවත්වා ගන්න බැහැ හැටෙන්න. අන්න ඒ තුලින් තමයි ජීවිතය අර්ථයක් කරා පේන්නට ඕන. මෙවැනි තත්ත්වයක් මත තමයි බුදුහාඳුරෝ මේ ලෝකයේ සතුට කියලා හොයාගෙන ගිහිල්ලා දුකෙන් කෙනවරන් ලෝකයට නියම සැබෑ සදහම් මඟක් සතුට ලබන ක්‍රමයක් අපට ධර්මය තුළින් දේශනා කළා. නැයිදී තවත් ප්‍රශ්න ආවට ගන්න පුළුවන් මට්ටමින් උත්තර සපයන්නම් අපි ඊළඟට භාවනා විතර කොටස අපි කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගිලම් පස්සනේ සාටි ගන්න අතර කලේ ඊළඟට අපි ආනාපාන සතිය අර මුල් පියවර ටික ආයි පොඩ්ඩක් වඩලා අපි අනිත් පියවර ටික ඔක්කොමත් නැවත සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා ආනාපාන සතිය වඩන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒකට හොඳ අදාළ කරුණක් ඇත්තෙම රට්ඨපාල සූත්‍රයේ තියෙනවා. රට්ඨපාල සූත්‍රයේ කියනවා ඒ කුමාරයා පැවිදි වෙන හේතුව කියනවනේ. ඒ රට්ඨපාල කියන තරුණ කුමාරයා පැවිදි වුණේ වා තරුණ වයසේදී. විවාහ වෙනත් කලින්. ඉතින් රට්ඨපාල කුමාරයා පැවිදි වෙන රහත් වුණාට පස්සේ කෝරාවේ කියන රජතුමාගේ රජ මාලිගා වාසයට උයනේ හිටියා. මේ කුමාරයා උයනේ ඉන්නකොට රජතුමා ආව මේ කුමාරයව බලන්න. ඇයි බලන්න ආවේ? මේ කුමාරය බලන්න ආවේ ඇත්තෙන්ම මේ රට්ඨපාල කුමාරය කියන්නේ ප්‍රදේශයේ සිටුවරයාගේ පුතා එකම පුතා. සිටුවරයෙක් කියන දෙමඳ රජගෙන උඩත් කරන ලොකු ධනයක් තිබගෙන. ඉතින් කුමාරය පැවිදි වෙච්ච නිසා රජතුමාට හිතෙන ගැටි මෙයාව චෙක් කරලා බලනත් එකා යනවද නැද්ද කියලා. මොකද ධනෙට කියන්නේ දෙමව්පියන්ගෙන් පස්සේ රජතුමාට දරුවෙක් නැති වුණොදී. ඉතින් ඒ පිළිබඳව අදහසක් තියෙන ගැටි. කොහොමදත් මේ කුමාරයව මුණගැහෙන රජතුමා ආවා. ඇවිල්ලා කුමාරයෙන් අහනවා එක්තරා ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නය? බොහෝ දෙනෙක් මහණ වෙන්නේ මහලු වුණාට පස්සේ. ඔබ මහලු වෙලා නැහැ. තරුණ වයසේ ඉන්නේ. සමහර අය පැවිදි වෙන්නේ ළෙඩ වුණාට පස්සේ. ඔබ එහෙම ළෙඩ වෙලා නැහැ. සමහර අය පැවිදි වෙන්නේ දුක්පත් වුණාම. සලකන කෙනෙක් ඇතුණා. ඔබ එහෙමත් නැහැ. සමහර අය පැවිදි වෙන්නේ ඥාතියෙක් නැති වුණාම. ඔබට එහෙමත් නැහැ. ඔබට හොඳට ඥාතියෙක් ඉන්නවා. හොඳට ධනය තියෙනවා. තරුණ වයසේ ඉන්නේ නිරෝගී. මෙහෙම තිබෙද්දිත් ඔබ එහෙම අහන්නේ කියලා හෙවෝ. ඊට පස්සේ මේ කුමාරයේ කරුණ හතරක් කියනවා. මම මහලු නුණු බව ඇත්ත. ලෙඩ නුණු බවත් ඇත්ත. ඥාතියෙන් වැමුණේ නැති බවත් ඇත්ත. නමුත් මම බුදුහාඳුරන්ගේ කර්ම හතරක් දැනගත්ත කලින්ම අහලා. මොනවද හතර? ඒ හතර තමයි උපනීයති ලෝකවද්දෝ. ලෝකයෙන් නිරතුරුවම නැසීම කරා, වැයවීම කරා යමින් ඉන්නේ, මහලු බව කරා යමින් ඉන්නේ. මේක මම කලින්ම බුදුහාඳුරන්ගෙන් අහලා දැනගත්තේ නිසා මාර්මයේ කියලා. උපනීයති ලෝකවද්දෝ. ඉලංකාරණය තමයි අත්තකෝ ලෝකෝ අත්තානෝ ලෝකෝ අනබිද්දරෝ. මේ ලෝකේ තමන්ට හසුරවන්න බෑ, පාලනය කරන්න බෑ. මේ ලෝකේ තමන්ගේ වශයෙන් තියාගන්න බෑ. අනත්මයි කියන එක මේ කියන්නේ. අන්න ඒ නිසායි මම අහන්නේ. තුන්වෙනි කාරණේ තමයි අත්තකෝ ලෝකෝ සම්බන් පහය ගමනීය. මේ ලෝකේ සියල්ලක්ම තමන් අත්හැරලා යනවා. අනේ නිසාත් මම අහන්නා. උපනීයති ලෝකවත්තුෝ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ අත්තකෝ ලෝකෝ සම්බන් පහය ගමනීය. ඒ වගේම ලෝකයා තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. ඔකෙමි සුපොච්චර ලැබුණත් ඒ ලැබෙච්ච දේ සතුට වෙන්නේ නැහැ. තව ලබන්න යන දැන්. මෙන්න මේ කරුණු හතර නිසයි මම වහන්නේ කියලා. මෙන්න මේ කරුණු හතර නිසයි අපි සද්ධර්මයක් කරා යන්නට ඕන. මොනවද හේතු? හැම මොහොතක් පාසාම මේ ශරීරේ වැයෙමි යන්නේ. අපි හැරමිකේ සොයාගෙන සුසාන භූමියක් කරා යන ගමනක් නේ. අත්තාන ලෝකාන බිස්සරෝ තමන්ට තමම පාලනය කරන්න බෑ. අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමියන් සියල්ලක්ම තමන් අත්හැරලා යන්න සන්තකව දේවා. කිසිමයි සමාවක් නෑ. ඒ වගේම තමන් තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ නිතරම මදී කෙන හැගීමෙන් ඉන්නේ. දැන් අපිට හිතෙනවද මේ ලැබුව ඔක්කොම ටික දැන් ඇති කියලා? තාම මොකක් හරි අඩුවක් හිතේ තියෙනවනේ බහැරෙන්නේ. තාවරු 50ක් යන බලන්න. ගිහිල්ලා බලන්න. ඇදෙද කියලා බලන්න. ඒත් මදි. මේ කරුණ හතර කියවන පස්සේ රජතුමාට මේක හරියට තේරුන්නේ නැහැ. රජතුමා කියනවා සාමීන් මේක තව පොඩ්ඩක් මට විස්තර කළ දෙන්න කියලා. ඊට පස්සේ විස්තර කරනවා මොකද්ද? උපනීත ලෝකවන්දුව කියන කාරණේ. රජතුමාගේ දැන් වයස අවුරුදු 80යි. රජතුමාගෙන් අහනවා රජතුමනි, ඔබ බන්දරයව වන කාලේ ඔබ කොහොමද ඔබේ ශරීරය ගැන ජීවිතය ගැන හිතුවේ? ස්වාමීනි මම ඒ කාලේ මම නිතර මාස්‍යයන් ඇතුන්ගේ පිට ගියේ. මම බිමින් ගියත් මට හිතෙනවා මම අහසින් යන්නේ කියලා. දැනුත් අපි කතාවට කියන්නේ දැන් යා උඩින් යනවා කියලා. ගම්මල එහෙම කියන්නේ නේ. අන්න ඒ වගේම තමයි රජතුමාත් ඇත්තේ මම අහව කියනවා. ඒ කාලේ බිමින් ගියත් හිතේ උඩින් යනවා කියලා. රටබාල නාඳුර හනවා රජතුමනි දැනුත් එහෙම හිතනවාද කියලා. අනේ ස්වාමීනි දැන් මට අවුරුදු 80යි දැන් මේ හැරමිනි වාර වෙන දැන් යන්නේ එහෙම යන්න බෑ කියලා. ඔන්නෝග තමයි උපනීති ලෝකවද්දුව කියලා කියන්නේ. ටිකෙන් ටික වියපත් වෙනවා කියන්නේ ඕකයි. දැන් සඳහන් කරන අත්තාන ලෝකවාන බිස්සරෝ. ඊළඟට කියනවා තමන්ට තමන්ව පාලනය කරන්න බෑ කියලා. තමන්ට තමන්ව පාලනය කරන්න බෑ කියන කරුණත් විස්තර කරනවා. මොකද මේ පාලනේ රජතුමනි දැන් ඔබට දැන් මෙච්චර වයසට ගිහිල්ලා ඉන්න වෙලාවෙදී ඔබට කැමති විදිහට ශරීරය පාලනය කරන්න පුළුවන්ද? ඒත් තමම පාලනය කරන්න බෑ කියලා කියනවා. අත්තකෝ ලෝකෝ සම්බන් පහය ගමනීය. සියල්ලම අත්හැරලා යන්න ඕන. ඔබ මිය ගියපු දවසට ඔබේ ධනය දේපල ඔක්කොම ඥාතීන්ද යනවා. එහෙම ගියාට පස්සේ පරලොව ඉඳලා ඔබ නැවත ආවතෙන් හිටිය තැනට ඔබේ ඥාතීන් ඔබේ ධනය නැවත දෙනවද කියලා අහුවා. මොකද ප්‍රශ්නය? මරණාසන්න මොහොතේ නම් කියනවා දාලේ පයන කියලා නේ. එපා කව දාල යන එපා කියලා නඩනෝ නේ. නැගිටලි කිව්ව දින හාම යන්නේ නැහැ නං ඉන්නම් කියලා. තේනතනි මිය ගියාට පස්සේ ආයෙ එනවට කැමති නෑ අප්‍රිකාති. එනවට නෙමෙයි ඊනෙන්වත් අපේනන තරමට සන්තෝෂයි. ওই දැන් ආදරෙන් ඉන්න බොහෝ දෙනාගේ ලක්ෂණයක් තමයි මේක ඇතුළතදී. එතකොට කියනවා රයිතුමනි රයිතුමාගෙන සයින් මං ආයියවත් මට නම් ආයි දෙන්නේ නැහැ කියලා. ඕක තමයි කියන්නේ. අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනේ කියන්නේ ඕකයි කියලා කියනවා. ඊළංකාරණය ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ නිතරම මදී කියන හැඟීම. රජතුමාගෙන් අහන රජතුමනි ඔබට දැන් අවුරුදු 80යි. ඔබ මරණාසන්න මොහොතේ ඉන්න විට උනත් ඔබගේ විශ්වාසවන්ත යමකවරු හතර දිනේ හතර දිසාවකින් ඇවිල්ලා ඔබට කියනවා රජතුමනි අහවල් දිසාවේ සස්ත්‍රීක රටක් තියෙනවා. දුර්වල රජ කෙනෙක් ඉන්න. එහෙම කිව්වොත් ඔබ මොකද කරන්නේ කියලා අහුවෝ. එතකොට කියනවා ස්වාමීනි මම මැරෙන්න මොහොතට හරි කලින් අර රාජ්‍යයන් හතරක් අල්ලගෙන මම මියන්නේ. මරණය පෙනෙපෙනි තවත් රාජ්‍යයක් තමට අල්ලගන්න පුළුවන් නම් අල්ලගන්න. අර අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියන කාරණේ පැහැදිලි කරනවා තවත් විස්තරාත්මකව. කියන්නේ ඔබට දැඩි ලෙඩක් හැදිච්ච වෙලාවේදී ඔබගේ සිවුරඟ සෙනඟ ඥාතින් කවුරු දැස් කළා ඔබේ තියෙන වේදනාව වෙනත් කෙනෙකුට දෙන්න වුණොත් ඔබට පුළුවන් අනිත් ඇටේ වේදනාව දෙන්න කියලාම රෝගී රටේ රජ කෙනෙක් වුණත් එහෙම දෙන්න පුළුවන් කමක් නෑ රටබල ආඳුරු කියනවා මෙන්න මේ කරුණ හදන මම කලින්ම බුදුහාඳුරගෙන් දැනගත්තා මං කලින්ම මේකෙන් බේරිලා වේකයි කියලා දැන් මෙන්න මේ වගේ සාධක ඇත්තෙන් බුදුදහම තුළ විස්තර වෙනවා අපිට ඒක එක එක මට්ටම් වලින් විස්තර කරන්න පුළුවන් ඒක ඇතුළත් වෙන මජ්ක්‍ධිම නිකාය රට්ඨපාල සූත්‍රේ කාම වැදගත් කරුණ හතර හොඳයි වෙනතුනි අපි ආනාපාන සති භාවනාව පාඩම තවදුරටත් ඒ අතර අපි ගිරිමානන්ද සූත්‍රයෙන් දස සංඥාවලින් අනිත් කරුණු කීපයක් අපි වෙලා හැටේට ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවා මේ කරුණු වඩන ගමන. හොඳයි පින්තුනි නෙත් දෙක සැහැල්ලුවෙන් අඩවන් කරගෙන ශරීරයේ සැහැල්ලුව තබා ගන්න. මම දැන් ඉඳගෙන සිටින්නේ ඉතාම ප්‍රසන්න සංසුන් සාමකාමී පරිසරයක. මේ සියල්ල මගේ මානසික සුවතාවය සඳහා සූදානම් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේ මම මගේ සිතෙහි සිහිය හා නුවණ දියුණු කරන වෙලාව. මට දැන් දැනෙන්නේ මගේ ශරීරයේ ආස්වාස ප්‍රස්වාසයේ පමණයි. නාසය ආශ්‍රිතව මගේ සිහිය මම පවත්වා ගන්නවා. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව මම සිහිය පවත්වා ගන්නවා මෙතන පටන් වර්තමානය තුළ. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් නාසය ආශ්‍රිතව සිහි පිටුවා ගැනීම මම හොඳට දකිනවා. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙන විට පිට වෙන බවත් මාසිකව පවත්වා ගන්නවා. දීර්ඝව හුස්ම ගන්නා විට හුස්ම දීර්ඝ බවත්, කෙටියෙන් හුස්ම ඇතුළු වෙන පිට වෙන විට කෙටි හුස්ම බවත් මා හොඳට දකිනවා. ආස්වාස ප්‍රස්වාස පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් පවත්වා ගනිමින් මා හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. ආස්වාස ප්‍රස්වාස කය සංසිඳන ආකාරය දකිමින් මා හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. ආස්වාස ප්‍රස්වාස කය සංසිඳීමත් සමග මගේ හිතට සතුටක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා. සිත තැම්පත් වීමත් සමගම සිදුවන මේ ප්‍රීතිය මා අත්විඳිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාස සංසිඳීම සමග දැනුණු මානසික ප්‍රීතිය මගේ කයෙහි පහසුව දක්වාම පැතිරී යනවා. මේ මානසික සතුට කායික සැහැල්ලුභාවය කරාම ගමන් කරන බව මනෝනින් දකිනවා. ඒ කයෙහි සැහැල්ලුව සතුට දක්මින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මගේ සිතේ හා කයෙහි සතුට දැනීම සමග චිත්ත සංකාර ඒ කියන්නේ වේදනා සංඥා දෙක හඳුනා ගනිමින් මා හුස්ම ගන්නවා පිට කරනවා. මගේ හිතෙන් එන මම තේරුම් ගන්නවා මේ හුස්ම සියුම් වීම සමගම සංඥා වේදනා හඳුනා ගනිමින් හුස්ම ගැනීම හා පිට කිරීම ගැන මා සිහිය පවත්වා ගන්නවා. ඒ හඳුනාගත් චිත්ත සංඛාර සංසිඳන ආකාරයේ මා සිහියෙන් දකිනවා. මට දැන් හොඳට මගේ සිත පැහැදිලිව පේනවා. සිතේ ස්වභාවය මා හොඳින් දකිනවා. සිත හොඳට හඳුනා ගනිමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. සිතේ ස්වභාවය ක්‍රමයෙන් වැටහීම සමගම ඒ හිතේ නිකලස් බව නිසාම හිතේ ලොකු සතුටක් මට ඇති වෙනවා. හිත දැඩි ප්‍රීතියකට පත් වෙනවා. ඒ හිතේ දැඩි සතුට දකිමින් අත්විඳිමින් සිහිය වර්තමානය තුළ පිහිටුවා ගනිමින් මම තවදුරටත් ආස්වාස ප්‍රස්වාස කරනවා. මගේ සිත හඳුනා ගැනීම සමගම හිතේ දැඩි සතුටක් සමගම හිත ටිකෙන් ටික කෙලෙසුම්ගෙන් සංසිඳන ආකාරය මා දකිනවා. කිසිවක් හෝ කිසිවෙක් පිළිබඳව දැඩි ඇලීමක් හෝ ගැටීමක් නොමැති මාගේ මේ ප්‍රසන්න සිත එන්න එන්නම සැහැල්ලු භාවයට සංසිඳීමටපත් වෙනවා. මගේ සිත කෙලෙසුන්ගෙන් ක්‍රමයෙන් මිදෙනවා. ඒ සිත හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන ආකාරයත් මානිත්‍ය වශයෙන් දකිනවා. හිත කියන්නේ දිගින් දිගටම ස්ථිරව පවතින දෙයක් නෙවෙයි. ඒ හේතු ඇක්ටිවිට හටගෙන ඒ මොහොතේම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක්. හිතේ හට ගැනීම මහා නිරෝධය මා දකිනවා. හිත අනිත්‍යයි. හිත වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. හැම මොහොතකම හිත හටගෙන නිරුද්ධ වෙන ආකාරය, වේගයෙන් සිත අනිත්‍යතාවය සිදු වන ආකාරය මා ඉතාම පැහැදිලිව දැන් දකිනවා. ඒ හිත සමගම වේදනා, සංඥා, සංඛාර, රූප පිළිබඳව මේ ස්කන්ධ පංචකයම හැම මොහොතෙම පෙර නොතිබි එකට හටගෙන එකට නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. මගේ කනෙන් ශබ්දයක් අහනකොට, ශරීරයේ ස්පර්ශයක් දැනෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, හිතට අරමුණක් එනකොට මේ හැම මොහොතෙම සිදුවන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීමයි. ස්කන්ධ පංචකයේ මෙම හට ගැනීම නිරුද්ධ වීම මා ඉතාම මනමින් අත්විඳිනවා, නුවණින් දකිනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මගේ ඇස පෙර නොතිබේ හටගෙන නිරුද්ධ වුණා. මගේ කන පෙර නොතිබේ හටගෙන මොහොතේම නිරුද්ධ වුණා. නාසය දිව ශරීරය මනස මේ ආයතන හයම හැම මොහොතකම පෙර නොතිබේ හටගෙන එකිනෙක වෙන වෙනම නිරුද්ධ වෙනවා. මගේ ජීවිතය කියා මා දකින්නේ මේ රූප ආදී ස්කන්ධ ඇස ආදී ආයතන වල අනිත්‍යතාවය පමණයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය නිසාම මේ ඇසාදී ආයතන අනාත්මයි. රූප ශබ්දාදී බාහිර ආයතන අනාත්මයි. ඒ කිසිවක් මගේ පාලනයේ මගේ වසඟේ පවතින දේවල් නෙවෙයි. ඒ හැම දෙයක්ම අනාත්මයි අනාත්මයි අනාත්මයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. තවදුරටත් මගේ හිත නාසය ආශ්‍රිතව මා පවත්වා ගන්නවා. නාසය ආශ්‍රිතව හිත තියාගැනීමෙන් වර්තමානය තුළ රූපාදී ස්කන්ධ පංචකය එකටම හැම මොහොතේම හටගෙන නිරුද්ධ වන ආකාරය මනෝනින් දකිනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇස රූපය අනාත්මයි. කන ශබ්දය අනාත්මයි. නාසය ගන්ධය අනාත්මයි. දිව රසය අනාත්මයි. කය පොට්ටබ්බය අනාත්මයි. හිත සිතවිලි අනාත්මයි. රූපාදී ස්කන්ධ පංචකේ හා ඇසාදී ආයතනයන්ගේ අනිත්‍යතාවය අනාත්මතාවය මා මනවින් නුවණින් දකිනවා. ස්කන්ධ පංචකේ ආයතනයන්ගේ අනිත්‍යතාවය අනාත්මතාවය දකින මගේ සිත කෙලෙසුන්ගෙන් මිදෙනවා, විරාගී වෙනවා. මට කිසිදු රූපාදී අරමුණක් කෙරෙහි ඇලීමක් ඇති නොවන පරිදි මගේ හිත විරාගයට පත් වෙනවා. සිතේ හට ගැනීම මහා නිරෝධයත් ඒ වගේම කෙලෙසුන්ගේ නිරෝධයත් මා හොඳට දකිනවා. මගේ සිත ක්‍රමයෙන් අවිද්‍යාවෙන් මිදෙන ආකාරය මා දකිනවා. වර්තමාන මොහොත තුළ හැම ක්ෂණයක් පාසාම රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පංචකය හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආකාරය අනිත්‍ය සංඥා පිළිබඳව මා උපරිම ලෙස මගේ ප්‍රඥාව පවත්වා ගන්නවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හැම මොහොතේම මගේ සිතත් සමගම රූප වේදනා සංඥා සංකාර යන මේ ස්කන්ධ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම හැම මොහොතක් පාසාම නිරුද්ධ වන ආකාරය මා දකිනවා. නැවතත් ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව හිත තබා ගන්නවා. දැන් මා සිතන්නේ හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳවයි. හුස්ම ඇතුළු වන විට ඇතුළු වෙන බවයි, හුස්ම පිටවන විට පිටවන බවයි. නාසය ආශ්‍රිතව සිහිය තබා ගනිමින් මනෝනිය සිටිනවා. වර්තමානයේ තුල හුස්ම ගැනීම හා පිටවීම පිළිබඳව නාසය ආශ්‍රිතව මා සම්පූර්ණ සිහිය අවධානය පවත්වා ගන්නවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. මම දැන් මගේ ශරීරය ගැන අවධානය යොමු කරනවා. දෙමතුලේ පටන් හිස දක්වා මා සිටින ඉරියව්ව ගැන මම සිහිය යොමු කරනවා, අවධානයෙන් ඉන්නවා. ඒ වගේම මගේ සිත ගැන මා සම්පූර්ණ අවධානයෙන් සිහියෙන් සිටිනවා. ආනාපාන සති භාවනාව මා දැන් නිමා කරනවා. එහෙත් මා තවදුරටත් මගේ සිහිය හා නුවණ සිත හා කය පිළිබඳව මා පවත්වා ගන්නවා. ඊටාම සිහියෙන් වර්තමානයේ තුල සිත පිහිටුවා ගනිමින් මා මගේ දෙසවන් මාගේ දෙනුවන් විවර කරනවා. මගේ ඇස් දෙක මොමරිනවා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අද අප බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුල සඳහන් වන වැදගත් කරුණු කීපයක් උදේ පටන් මේ දක්වා සාකච්ඡා කළා. අපි මුලින්ම සඳහන් කළේ අපේ හිතේ මානසික සතුට දිනු කරගන්න ක්‍රමය. සසර බොහෝ කාලයක් කළා වූ මහත් වූ පුණ්‍ය මහිමය කානිසංස. දැන් අපි භුක්ති විඳින අවස්ථාව ගැන හිතලා අපි මුලින්ම සතුට වෙනවා. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් කර්මඵල අදහන නුවණින් හිතාම දුරට දාන සීල භාවනා දෙපින් දහම් කරලා එකලාව පින්කම් ගැන අපි සතුට වෙනවා. ඊළඟට පින්තුනේ අපේ හිතේ හැම මොහොතම ඇති වෙන ස්වභාවය ගැන අපි නුවණින් මෙනෙහි කරනවා. අපේ දින සාකච්ඡා කළා ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. අපි ඇත්තෙන් රූපයක් දකිනකොට මේ මොහොත තුළ හටගන්න හේතුඵල ධර්මයේ ප්‍රතිඵල විදියට වර්ණ රූපය ඇස තුළ පතිත වෙලා ඒ තුළින් අපට සංඥා වේදනා හටගන්නවා. ඒ මුලින්ම හටගන්නා වූ දැනුම පින්වතුනි උපේක්ෂා සහගතයි. හැබැයි උපේක්ෂා සහගත බව තිබුණත් අපේ තියෙන අවිද්‍යාව නිසාම අපේ හිත බාහිරට නැඹුරු වෙනවා. බාහිරට නැඹුරු වෙලා දෙවෙනි අවස්ථාවේ අපි බලනකොට බලන්නේ බාහිර රූපයක් කියේ කියලා. නමුත් මුල්ම අවස්ථාවේ ඉතාම ප්‍රසන්න පිරිසිදු අවස්ථාවක්. එනිසා තමයි අපි ධර්මයේ දැක්කෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන ටික උපේක්ෂා සාගතයි කියලා. උපේක්ෂා සාගත බවින් අපිට නතර වෙන්න පුළුවන් නුවණින් හිටියොත් ස්කන්ධ පංචකය තුලින් නවතින්න පුළුවන්. නමුත් නුවණ නොතිබ්බොත් ඒක නතර වෙන්නේ පංච උපාදාන ස්කන්ධේ. අපි නුවණින් නොසිතුවකින් අනිත්‍යතාවය නොදකුවකින් ඒ ක්ෂණිකව නිරුද්ධ වෙන චක්කු විඥානය, ඒ තුලින් ඇතිවන සංඥා වේදනා ගැන අවධානය නොතිබ්බොත් අපි දෙවනි මතාවට ඊළඟ හිතනකොට ඒ හිතන්නේ බාහිර රූපයක් තියෙයි කියලා බලනවා. ඒකයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. උපාදාන ස්කන්ධය හටගත්තොත් එහි අපේ ඇලුනත් නොගිටි හිටියත් ගැටුනත් අපි අවසන් වෙන ජරා මරණ වලින්. මෙන්න මේක තමයි ජීවිතය යථාර්ථය. අපි කැමති උනත් නොඋනත් ජීවිතයේ සිදුවන යථාර්ථය මේක. අපේ ජීවිතේ බොහෝ විට සිදුවෙන්නේ මේ යථාර්ථය. මෙහි සිටින මොහොතක් පාසාම පින්නතුනේ අපි බාහිර රූපය තුළ විශ්වාසය තියාගෙන ඉන්නේ. මේ බාහිර රූපය අපි සතුට වෙන විදිහට හිටියොත් අපි සතුට වෙනවා. අපි පොඩ්ඩක් හරි අකමැති දෙයක් වුණ ගමන්ම අපේ හිතට දුකයි, හිතට අමනාපයක් ඇති වෙනවා. ඒ වගේ මේක රාග සහිත දෙයක් නම් අපේ හිත රාගයේ මිශ්‍රිත නම් අපි ඒ දෙස රාගයෙන් බලනකොට ඒක යලි යලි දකින්නට ඒක තමක් කැමති විදිහට පාස්සා ගන්නට ලොකු වෙහෙසක් අපි දරනවා. මෙන්න මේ ඔස්සේ තමයි පිළිතුරු අපි සසර බොහෝ කාලයක් ආවේ. මෙන්න මේ ආපු ගමන අනුසෝතගාමී මගට යන්න මේ ආවේ ගංගාවක් පහට ගලාගෙන යනවා වගේ. ඒ අනුසෝතගාමී ධම පටිසෝතගාමී ධමං බවට පත් කළා. බුදුහාඳුරන්ගේ ධම කියලා කියන්නේ පටිසෝතගාමී ධමං උඩුගම් බලයන ධමං. ඒ උඩුගම් බලයන ධම තුලදී කරන්නේ මොකක්ද? ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, මේ පංච ඉන්ද්‍රියන්ගේ යමක් දකිනකොටම තමන් දන්නවා තමන් මේ දැන් දකින්නේ මනසින් කියන එක. මුලින් ඇතිවෙච්ච දේ නිරුද්ධ වෙලා, ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන දැන් මනසින් තේරුම් ගන්න අවස්ථාවයි මේ කියන එක ඔහු දන්නවා. ඔහු දැනගත්තට පස්සේ බාහිර නිරුද්ධ වෙච්ච රූපයට හිත බැසගන්නේ නැහැ. ඒක හරියට ඈත ආකාශයේ තියෙන මේක අවුරුදු දහස් ගානකට කලින් විනාශ වෙච්ච තාරකාවක් ඔබට පෙනෙද්දී ඒ තාරකාවට ආසන්න කරනවා වගේ වෙනවා. ඒ අහසේ තාරකා වැය වෙන අවුරුදු දහස් ගානක් ගියා වෙන පුළුවන්. හැබැයි දැන් අපට මේ පේන රූපේ ලක්ෂණය තමයි ඒක වැය වෙලා ඊටාම ශනේ ඇගියේ. ඒ නිසා අපට තාම ඒක බාහිර තියෙන වගේ පේනවා. මෙන්න මේ අත්දැකීම අවබෝධ කරගත්තොත් අපි බාහිර දේ ගැන පිළිතුරු ඉතාම නුවණින් ඉන්නේ. බාහිර රූපේ දකිනකොටම මේ පේන රූපය ගැන අපි දකින්නේ අතීත රූපයක් විදියටයි. ඒක හරියට නුවණින් දැක්කොත් අපිට මේ රූපය ගැන ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් නැහැ. අපි බලන්නේ අපේ සිත ගැනයි. ඒ සිතත් ඉස්සර වශයෙන් නෙමෙයි බලන්නේ. ඒ සිතත් හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන අනිත්‍යතාවය තුළින් ප්‍රඥායෙන් අපි බලන්නේ. මේ ඇසීම මේ නුවණ දිනු කරගත්තු කමරට පින්නතුනි. දිනු වෙන දිනු වෙන අපේ අභ්‍යන්තර ආයතන ශක්තිමත් වෙනවා. ඇස කන නාසය දේ ආයතනවල කුසලතාවය දිනු වෙනවා. ඒ කුසලතාවය දිනු වෙනවා කියලා කියන්නේ ප්‍රඥාංගයිතිකේ ප්‍රතිඵල විදියට අපේ ඇස හුරු වෙනවා, අපේ අනිත් ආයතන සකස් වෙනවා. ඒ ඇති වෙන නිරුද්ධ වෙන ස්වභාවයේ ශනිකව දකින්න අපි දකින වේගය එන්න එන්නම වැඩි වෙනවා. දැන් අපි දකින්නේ ඒක නිරුද්ධ වෙන මුලා වුණාට පස්සේ තමයි දකින්නේ. ඒ රෝල යනකොට තමයි දැන් අපිට පේන්නේ අනිත්‍යයි කියන. අන්න ඒ රෝල යන කලින් ටිකෙන් ටික යන වේගය අඩු කළා මෙහා ගොඩින් ඉඳලා බේරෙන්න තමයි ටිකෙන් ටික අපි හුරු වෙන්නේ. ඒක කරන්නේම සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය හිතේ ප්‍රමාණයට අනිත්‍යතාවයෙන් වලින් දකින ප්‍රමාණයට පින්නතුනි අපට ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බාහිර රූපයක් අසු වෙන්නේම නැහැ අපට. බාහිර රූපයක් අසු නොවන තැනක පින්නතුනි නැවත උපතකට යන්නට, ජාතියකට යන්නට පරිසරය සකස් වෙන්නේ නැහැ. ඒ හැම මොහොතක් පාසාම අපි බාහිර ලෝකෙින් මිදලා ඉන්නේ. බාහිර භෞතික ලෝකෙින් මිදලා ඉන්නවා කියලා කියන්නේ වෙනතුනේ අපි මහලුවේ ලෙඩවේ ප්‍රිය විප්‍රයෝග මේ සියලුම දුක් වලින් නිදහස් වෙලා ඉන්නේ. හැබැයි නිදහස් වුණා කියලා වෙනතුනේ බාහිර පුද්ගලයන් සමග තියෙන ගනුදෙනු අපි නතර කරන්නේ නැහැ. අපි දන්නවා අපි මේ අවබෝධයෙන් හිටියට බාහිරට අපිට ක්‍රියා කරන්න වෙන්නේ මේ අවබෝධය නැති අසරණ ලෝකයක් සමග. ඒ ලෝකෙට අපි පිහිට වෙනවා. අම්මා තාත්තා දෙන්න කුඩා දරුවෝ සෙල්ලම් කරන කාලයේදී දරුවොත් එකම සෙල්ලම්ට ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඒ ධර්මයන් කෙරෙහි යමනාපේ. අන්නේ දෙයම තමයි පින්නතනි. ආයතන හයකින් ක්‍රියාත්මක වන ලෝකයේ තුල අපි ලෝකෙට අනුකම්පා කරනවා. රූපාදී අනිත් ආයතන පහෙන් තුලින් ජීවත් වෙන ලෝකයේ තුල අවිද්‍යා සහගතව මේ ජීවත් වෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. අපට ජීවත් වෙන වෙලා තියෙන්නේ. ඒ ලෝකය අපි ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ලෝකයේ තුල ජීවත් වෙන ගමන් ඒ ලෝකයට අපි පිටින් වෙන්නට උත්සාහ කරනවා. අපි අසුර කරන අනිත්‍යය හැකිතාන් දුරට කම්මසකතා සමාධියේ පිටවලා එය මිය යන කලින් කොහොම හරි සුගතිය තුල යගෙන හිට පිටවනවා. ඒක තමයි මූලික පදනම පින්නතුනි. එකපාරකගෙන බුදු නිවන් මඟ පැහැදිලි කරන අමාරුයි. අපි කොහොම හරි කරන තින්කමකට අපි තාම ආදරය කරන ඥාන මිත්‍රාදී අපි යොමු කරන උත්සාහ කරනවා. ඒ අතර නුවණ වීරිය තියන අය, නිරෝගී බව තියන අය අපි හැකිතාක් දුරට විමුක්ති මාර්ගය කරා යොමු කරන උත්සාහ කරනවා. ඒක තමයි අපි ලෝකෙට දැක්විය යුතු ප්‍රධානතම කාරණය. පින්නතුනි මෙහිදී සතිපට්ඨානය ප්‍රධාන කාරණයක් වෙනවා. මේ සුතමේ ඥානයෙන් ලබාගත් අවබෝධය ප්‍රායෝගික යටිතලයේදී ක්‍රියාත්මක කරන වපසරිය තමයි, භූමිය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතිපට්ඨානය කියලා කියන්නේ උදේක වර්තමානය තුළ සිත පිහිටුවා ගැනීම විතරක් නෙවෙයි. ඒ වර්තමානය තුළ සමගිත සිත පිහිටුවා ගැනීමෙන් හැම මොහොතකම සිදුවන සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ සමුදේය දකින්න අපි උරු වෙනවා. ඒකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මේ ගමන පියන්නේ සතිපට්ඨාන භාවනා ගාමිනී මාර්ගයේ ඔළුවේ තියාගෙන මැත්තක හිතේ තියාගෙන පරිසම්පාදේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඔළුවේ තියාගෙන තමයි මේ භූමිය තුළ අපි සමුදේ වැඳගෙන ඉන්නේ. ගමනාන්තයට යන සීනමාව මේ අපි මෙයන්නේ. රහතන් වහන්සේ කෙනෙක්ගේ අවසාන අත්දැකීම දෙක්කේ දෙක්කමත් නැමැති ජයතම වෙත අපිත් කොහොමාරි පිවිසෙන්න ඕනෑ කියන දැඩි සිහිනයක් මවාගෙන තමයි අපි මෙයන්නේ. මෙන්න මෙ යන ගමනේදී පින්නතුනි වැදගත් වෙන කාරණයක් තමයි මුලින් සඳහන් කළේ නාම රූප දෙක පිළිබඳව. නාමකය පිළිබඳව නැත්නම් නාම රූප කියන දෙක අපි මුලින් දැනගන්නට ඕන. නාම රූප කියන දෙක ක්‍රම දෙකකට විස්තර කරනවා. එකක් තමයි සාමාන්‍ය විස්තරයේදී නාමය කියලා කියන්නේ හිතපැත්ත, රූපය කියන්නේ රූපේ පැත්ත. සාමාන්‍ය විස්තරයේදී නමුත් නාම රූප විඥාන කියන පරිසම්පාද විග්‍රහයේදී නාමය කියන්නේ වේදනා, සංඥා, සංඛාර, රූපය කියන්නේ රූපස්කන්ධය, විඥානය කියන්නේ විඥානස්කන්ධය. දැන් මෙතන මේ විස්තර වෙන්නේ අදිවචන සංස්කෘතියත් එක්ක යන තැනදී නාම රූප දෙක විස්තර කිරීමේදී යන්නේ පින්නතුනේ නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන තුන, රූපය කියලා කියන්නේ රූපස්කන්ධය. මෙතෙන්ද කියන දේ තමයි පින්නතුනේ නාම රූප දෙක පිළිබඳවම නැත්තම් අපේ හිතේ ඇතිවන සිතිවිලි පැත්තේ අපට හිතනකොට ඒ සිතිවිලි අපි ක්‍රියාත්මක කරන්නේ රූප වලට බැඳලා රූපත් එක්ක. දැන් අපි කියමු ලුණු කියලා සිහියාවතින් ලුණු වලට හිත බැඳෙනවා බාහිරට. ලුණු කියන සංකල්පයේ රූපයක් අපේ හිතේ තියෙනවා. මලක් කියලා කිව්වහම රූපයක් හිතේ තියෙනවා. මල කියන්නේ මේකයි කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන සිතිවිල්ලක් ආවම ඒකට අදාළ චිත්‍රයක් අපේ හිතේ තියෙනවා. අන්නේ පිළිබඳ වාක්‍යයේ මොනවද තියෙන්නේ? ප්‍රඥාප්ති තියෙනවා. උද්දේශ තියෙනවා. ඒවට නිමිති කියලා කියනවා, ලිංග කියලා කියනවා. ඒ නාමකාය විතරක් නෙවෙයි රූපකාය පිළිබඳවත් අපට විවිධ විදිහේ මේ ස්වභාවය තියෙනවා. රූපකාය පිළිබඳවත් විවිධ නිමිති අපට තියෙනවා. අඳුනා ගැනීම ප්‍රඥාප්ති තියෙනවා. එතකොට ලක්ෂණය තමයි රූපකායේ අදිවචන සංකප්පය කියන පළවෙනි කාරණය. ඒ මොකද්ද? අපට බාහිරින් ඇහැට රූපයක් පේනකොටම, දැන් මේ පිරිත් මණ්ඩපේ පේනකොටම ඒ පිරිතට අදාළ සියලුම දේවල් ටික ඔළුවේ බැස ගන්නවා. අපට ඔළුවේ පැත්තට යනවා. සාමෙන් පැත්තට යනවා. අනිත් දේ තමයි අර ස්කන්ධ පංචකය අදාළයි. නාමකයේ කටික සම්පත්තියදී වෙන්නේ මොකද්ද? හිතට අරමුණක් එනකොට ඒ හිතේ අරමුණ ඔස්සේ කටික සම්පත්තියට යනවා, බාහිර හොයාගෙන යනවා. දැන් ඔබට වාහනය මතක් වුණොත් දැන් වාහනය මේ වෙලාවේ පාරේ අයින් කරන්න වෙලාවක්, දැන් වෙලාව හරි, දැන් 6ට මේ වෙලාවේ පාරෙන් වාහන අයින් කරන්න ඕන කියලා හිතට සිතුවිල්ලක් ආපු ගමන්ම වාහනේ හොයාගෙන යනවා. මේක තමයි සාමාන්‍ය දෙපැත්තට යන විදිය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ අවබෝධයේ ආපු කෙනා අරක නොකර ඉඳීද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් කරන්න පුළුවන්. කෙනා නොකර ඉන්නේ වෙනතුනේ අදාළ දේ කරනවා. නමුත් ඔහු යන්න කලින් දන්නවා කලින් තියෙන රූපයක් හොයාගෙන නෙවෙයි යන්නේ. කොහොමද යන්නේ? අපි කණ්ණාඩිය ළඟට යන්නේ. අපේ කොණ්ඩේ පීරන්න ඕන නම් අපි කණ්ණාඩිය ළඟට යනවනේ. කණ්ණාඩිය ළඟට යන්නේ කොහොමද? කලින් මගේ රූපය හොඳට ඇති මම බලන්න යනවනේ කියලාද යන්නේ? නෑ නෑ නෑ. එතෙන්ට ගියාට පස්සේ නිර්මාණ වෙන රූපය දකින්න යන්නේ. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ කෙනෙක් අම්මට පිරිත් ටිකක් කියන්න යන්න පුළුවන්. ගෙදර බලන්න යන්න පුළුවන්. යන්නේ කලින් නිර්මාණය කළා කියන ලෝකෙට නෙවෙයි, ගියාට පස්සේ නිර්මාණය වෙන ලෝකෙ බලන්න යන්න. අන්න ඒ අවබෝධය තුල පිනතුනි. ඒ අවබෝධයෙන් ඉන්න කෙනාට ජරා මරණ ස්පර්ශ කරන්නේ නැහැ. අපේ කණ්ණාඩිය අපේ උදේ පෙනෙච්ච රූපය, ඒ රූපෙට කවුරුන් ගහයි, ඒ රූපය වයසටයයි, ඒ රූපේ තිබෙන කරාබුද කියන කොට ගලවගෙන ඉඳී කියලා අපිට බයක් එකක් මොකුත් නැහැ. ඒ කණ්ණාඩිය ළඟට යන විදිහේ හයක් තමයි පිනුතන ආයතන හය කියලා කියන්නේ. ඒ ගැන හිතුවත් කණ්ණාඩිය ළඟට ගියා වෙනවා. ඒක රූපෙන් දැක්කත් ඒක ළඟට ගියා වෙනවා. සාමාන්‍ය ලෝකයේදී භෞතික වශයෙන් ගියාට මේ අපි කතා කරන මාත්‍රකාවේදී ආයතන හයම්ම කරන්නේ විවිධ ආකාරයෙන් මේකට යන්න පුළුවන්. එහෙම බාහිර ලෝකයේ තියෙනවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ ලෝකයේ ස්නාගෙන ඕනම වෙලාවක අපි යන්න සෝදානම්. ශරීරයේ මෙතෙන් අපිට ගිලිහුණත් විඥානයේ මේ ශරීරයෙන් අයින් වුණත් මේ භෞතික බාහිර ලෝකයේ තුල යැපෙල හිටියොත් ඒ අදාළ තැන කර්මානුකූලව හොයාගෙන ගිහිල්ලා ඊට අදාළ අපේ ශරීරයක බැස ගන්නවා. මේක තමයි ලෝකයට හරියට අපි කැමති උනන්න ඕන. අපි සතර බොහෝ කාලයක් ආයේ මේ ගමනේ තමයි. මෙන්න මේ ආපු ගමන අනිත් පැත්තට හරවන්න තමයි. අනිත් පැත්තට හරවන්න තමයි අපි. නාම කාය තුල යමක් හටගත්තනම් මනස තුල යමක් හටගත්තනම් ඒක මනස තුලම නිරුද්ධ වෙන විදිහට බලනවා. රූප කායේ මොකක් හරි ඇති වුණා නම් දිට්ඨිය දිට්ඨමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン තුල තුලම ඔහු නිරුද්ධ වීම දකිනවා. නාම කාය පැත්තට යමක් ආවනම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත පැත්තෙන් හිතේ සිටවිල්ල ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ නෝනින් දකින්නේ ඔහු එදිනදා වැඩපලක් කරනවා. රහතන් වහන්සේ සාමාන්‍ය ජීවිතය අසාර්ථක කරගත් කෙනෙක් නෙවෙයි. අම්ම තාත්ත හිටියනම් බණ ටිකක් කියන ගිහිලා තියෙනවා. සැරියුත් හාමුදුරු තමන්ගේ අම්මට සලකන අන්තිම කාලේ ගියා. මේ ජීවිතය අම්මට විතරක් නෙවෙයි. ගියාත් මේ අම්ම කෙනෙකුටත් උපකාර කළා. අර විලක් ළඟ ඉපදෙන හිටිය ප්‍රේතියට දානයක් දීලා පින් අනුමෝදන් කිරීමක් කළා. සංඝසද දානයක් දුන්නා. අනාථපිණ්ඩ විසිට තමාට කියලා උන්වහන්සේට ලැබිච්ච පිරික රාජ්‍යයක් පූජා කළා. කුටියකු සංඝසද කළ පූජා කළා. දානයක් දුන්නා. කොහොමද දානෙ දුන්නේ? රහතන් වහන්සේ දානෙ දුන්නේ කියලා ප්‍රඥාවකින්. උන්වහන්සේට කලින් නිර්මාණය වෙච්ච රහ ස්වාමීන් වහන්සේට නෙමෙයි දන් දුන්නේ. උන්වහන්සේ කලින් සෝදාන කරපු දානයක් නෙවෙයි දුන්නේ. ඒවලේ සකස් කරගත්තු දෙයක්. ඒවලේ ඇතිවන ආකාරය නෝනින් දැකමින් මේ මොහොතේ දුන්නේ. ඒ පින්කමට අම්මට බලන්න සලස්සලා අම්ම ඒ තුළ අවිද්‍යාව මත ඉඳගෙන අම්මේගේ පින අනුමෝදන් වුණා. සරවිතාන්දරට ඒකේ පිනක් කියලා හිතුව වෙන දෙයක් ඇස්සුනේ නැහැ. රහතන් වහන්සේගේ ක්‍රියා මාත්‍රයක් විතරයි. මෙන්න මේකයි පින තුනේ බුදු දහමෙන් අපට කරන මඟ පෙන්වීම. මේක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික අකාලිකත්වයේ බලන ක්‍රමය. සාමාන්‍ය දෙමිනා දානයක් දුන්නට, සාමාන්‍යයෙන් අසරණ කෙනෙකුට සැලකුවට, අම්මණ තාත්තට සැලකුවට විතරක් ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව අපට දකින්න බෑ. ධර්මයේ සාන්දෘෂ්ටික බව මෙලවදීම විපාක බැහැීම, කල් නොයවා ප්‍රතිඵල ලැබීම බලන කැමතිනම් මේ මොහොතේ ඔබ ඊටාම අමනාප කෙනා ඔබේ ඇස් ඉදිරිපිට එනකොට ඒ දුකෙන් නිදහස් වෙන කැමතිනම් මෙන්න මාවත. මේ මොහොතේ ඔබ ඊටාම ආදරය කරන කෙනා කිසිදු නොකරපු වරදකට ඔබේ නෑස ඉදිරිපිට දීම කෙනෙක් විසින් ජීවිතක්ෂයටපත් කරන්නේ එවැනි සිද්ධියක් මොනවදින් කොහමද වුණේ? අන්න ඒ අවස්ථාව තුල තිනතුනේ ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමය මේක. ඒ අවස්ථාවේදී ඒ රූපස්කන්ධය තුල හිත බැසගත්තොත් ඒ දුක් ටික එහෙමම අපට විඳින්න වෙනවා. ඒ දුක් ටික අපි අද නොවින්දත් අනාගතයේ දුක් පිට විඳින්න ඒ දුක් ටිකේ කඳුළු කලන්න තමයි අද උදේ හවසම අරපණ ගන්න. ඒකට කඳුළු එකතු කරන්න. අන්න ඒ කඳුළු ටික දැනෙන්නට නොවන විදිහට මේ සද්ධර්මිනේ මත ඔසුව අපි මේ පානය කරන වෙලාව ධම්මෝසද සමන්නක්ති එනම් පියවත බික්කෝ කියලා බුදුහාර දේශනා කළා. මේ අපේ දුක් ශෝක නැමැති රෝග වලට තියෙන නොවරදින ඔසුව තමයි මේ සද්ධර්මය කියන එක. ඒ සද්ධර්මය කියන තැන අපි ලැබුවේ නිකන් නෙවෙයි. බොහෝ දුක් මහන්සි වෙලා මේක නිකන් අපට යන්න දෙන්න බෑ. මේ සද්ධර්මය මේ ගෞතම සම්බුද්ධ ශාසනය ගිලිහෙනට කලින් අපට අපේ ජීවිත කාලය තුළ ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය අපි ලබන්නට ඕන. අපේ පින්නතුන ජීවිතේ මීට වඩා කරන්න වටිනා දෙයක් තියෙන්න බෑ අපේ ජීවිතවල. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ කරන වටිනාම දේවල් ටික මොනවද කියලා ලියලා බලන්න. දරුවට සලකන එක, ඔබේ ශරීරය නාවන කියන දේවල් ටික, ඔබේ ගෙදර මෝගෙන් දෙක ගෙවන එක, දරුවට උගන්වන එක බලන්න. ඒ කරන දේවල් වලින් අනාගතේ ඔබට ලැබෙන වාසි ටික මොනවද කියලා බලන්න. ඔබ මහලු වෙනා, ලෙඩ වෙනා, එක්කෙන් වෙනා, මරණාසන්න වෙච්ච වෙලාවේදී, නැත්නම් ඔබට මනසට දැඩි දුකක් ආපු වෙලාවේදී, ඔබේ ළඟම ඥාතියෙක් මේ වෙච්ච වෙලාවේදී, ඔබ අර උදව් කරපු අයගෙන් ඔබට පිටක් ලැබෙනවද කියලා බලන්න. ඒ කිසිම දෙයකින් පින්නතුනේ ඒ ඔබේ හිතේ ඇති වෙන මානසික දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. එනිසායි සඳහන් කළේ මව පියා වගේ මේ ධර්මය අපට පිළිදෙනවා කියලා. ධම්මං විනානත්ති පිතාත මාතා. ධර්මයේ හැර අපට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නැහැ ඇත්තෙන්ම. අපට අපේ දෙමුවා කම්මල තාත්තේ ඉඳලා තියෙනවා. මේ ආත්මය අම්ම විතරක් නෙවෙයි. ඒ හැම අම්මලාම ටිකකලන් අපේ පෝෂණය කළ අපෙන් සමගෙන ගියා. මේ ආත්මය අම්ම තාත්තත් එහෙමයි. අපේ ස්වාමි බහරයාවන් දරුවන් අපට අනාගතය අපම ඉඳලා තියෙනවා. ඒ හැම දෙනාම ටිකකලන් අපට පිටිහිට ළඟට ගියා. මේ ආත්ම වාහනේ සමහර එක අවසානයේ පින්නතුනේ අපට අපවිතරයි ඉතුරු වෙන්නේ. මේ විකත්‍යයක් මත බුදුහාඳුරමට දේශනා කළේ අත දීපා දීපේ විහෙද කට සරණානාඥ සරණ. තමන් තමන්ගේ පිටක් වෙන්න. තමන් කොහොමද තමන්ගේ පිටක් වෙන්නේ? තමන්ගේ හිතට සතිමත් බව සම්මා සතිය එකතු කරන්න. ධම්ම දීපා දීපේ විහෙද ධම්ම සරණානාඥ සරණ. ධර්මයේ තමාට පහනක් කරගන්න. ධර්ම පිළිසරණක් කරගන්න. දිවයිනක් කරගන්න. ඥාන සරණ. වෙනස් සරණක් නැහැ. අපි මෙච්චර සැලකපු අපේ ශරීරය දිනපතාම වියපත් වෙනවා නම්, රූප සංස්කෘතිය අඩු වෙලා යනවා නම්, හැරමිටිය කරා ළඟා වෙනවා නම්, සුසාන භූමියට සමීප වෙමින් නම් ඉන්නේ අපට අනිත් දෙයක් කිසිම දෙයක් ගැන විශ්වාසයක් තියන්න බෑ. නමුත් අපිට යුතුකම් කරන්න වෙනවා. සමාජෙම යුතුකම් විදියට අපිට බැඳලා තියෙන වගකීම් තියෙනවා. ගිහි පින්වතුන් හැටියට ඔබ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ හැටියට අපටත් ඒ වගකීම් තියෙනවා. ඒ සියලු වගකීම් අපි කරන්නේ අපේ ජීවිතයේ ඉහළම පරමාර්ථය ඉලක්කය කරගන්නට ඕන මේ ආධ්‍යාත්මික සිහිනේ. ඒ සිහිනේ අපි සිහිනයක්ම නෙවෙයි, ඒක යථාර්ථයක් බවට පත් කරගන්නට ඕන. යථාර්ථයක් බවට පත් කරගන්න යන ගමනේදී අපි එදිනදා කරන සත්පුරුෂ දහම් අපට හුඟක් පිළිද වෙනවා. අම්මට තාත්තට සැලකෙන එක, වැඩිහිටියන්ට උපස්ථාන කරන එක, අසරණයන්ට පිළිද වෙන එක, මේ හැමදේම අපි ලබා ගන්නේ නිරෝගී භාවය, දිගාතිරි සම්පත්තිය. ඒ සම්පත් ලබා ගන්න අතරින් විශේෂයෙන්ම අපට මේ සත්පුරුෂකම් නිසා අපට ලැබෙන ලොකුම වාසිය තමයි මොකද්ද? කල්යාණ මිත්‍රාස්ත්‍ය අපට ලැබෙනවා. හොඳම ධර්මය කියලා දෙන කල්යාණ මිත්‍රයන් අපේ ජීවිත තුරම නැහැනවා. ඇතැමිට සජීවීව මුණගැහෙනවා. ඇතැමිට ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් එකක් කරා ඇතැමිට ලැබෙනවා. පොතක් කතා කරා ලැබෙන පුළුවන්. CD එකක් කරා අපට මේ කල්යාණ මිත්‍රු මුණගැහෙනවා. ඇතැමිට අද ජීවත් වෙන කල්යාණ මිත්‍රයන් නෙවෙයි. මේක කලකට කලින් ජීවත් වෙච්ච කල්යාණ මිත්‍රයන් අපට සජීවී මිතුරන්ගේ ආශ්‍රය කරන් ලැබෙනවා අපේ තියෙන සත්පුරුෂකම් නිසා. මේ සත්පුරුෂකම් එක පිළිබඳනේ දිනෙන් දින අපි දිනු කරගන්නට ඕන. ඒ වගේම අපි මුලදීම සඳහන් කළා හැම මොහොතක්ම මේ ධර්මයේ ප්‍රායෝගික කරන් තියෙන අවස්ථාව. කෙනෙකුට දානයක් දෙන ලැබුණා කියන තුනේ තමන්ට හොඳම අවස්ථාව. තමන් එයාට පින් දෙන්නට ඕන මේ පින්කම කරන අවස්ථාව ලබා දීම ගැන. තමන් උදෑසන පටන්ම හැම කෙනාටම මෛත්‍රිය වඩන්න පුළුවන්. ඔබ උදෑසන ඔබ රෙස්ට්රූම් එකට ගියාම ඔබට ඔබගේ ශරීරය අසුබේ වඩන හොඳම වෙලාව, ඔබ මලකෙතරකට යන අවස්ථාව, මරණ සතිය වඩන හොඳම වෙලාව, දිනකට දිනසෙල ලෝකයේ මිනිසුන් ලක්ෂයක් මේ යනවා. ලෝක ජනගහනයේ ලක්ෂ දෙකක් දිනකදී එකතු වෙනවා. එකතු වෙන අතරේදී ලක්ෂයක් ලෝකෙන් සමු ගන්නවා. ලෝකයේ පොතනක හරි විවිධ හේතු වලින් ලෝකේ ලක්ෂයක් දෙනා මේ යනවා. අපිට කොයිතරම් මරණ සතිය වඩන්න පුළුවන්ද? ඒ ලක්ෂයේ දෙනාට කවදා හරි දවසක අපිත් එකතු වෙන බව මතක තියාගන්න. මෙන්න මේ ගමනේදී පින්නතුනි අපට රැකවරණය වෙන්නේ සද්ධර්මයයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්මය නොදෙත වසර 100ක් ජීවත් වෙනට වඩා දහම දැකලා මේ අනිත්‍යය පසක් කළා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් එක දවසක් ජීවත් වීම උතුම් කියලා. මේක තමයි පින්නතුනි අපිට අපේ ජීවිතය ආයුෂ වැඩි කරගන්න තියෙන ක්‍රමය. ජීවිතේ වටිනාකම වැඩි කරගන්න තියෙන විදිය. අපි වාහනයක යනවා නම් ඒ වාහනය යන උපරිම මොහොත තුළ හොඳට සමත විදර්ශනා කමටහන කියන්න. තමන් ඒ පාරේ යන වටිනාම පුද්ගලයන්ගෙන් කෙනෙක් බවට පත් වෙන්න. ඔබ කිසියම් නගරයක ඉන්නවා නම් නිවසක ඒ නිවසේ ඉන්න වැඩිපුරම කුසල කරන වැඩිපුරම හිත වඩන කෙනා තමන් බවට පත් වෙන්න. ඔබේ දෑතින් ලෝකයේ ඉහළම යහපත කරන අර්ධක බවට ඔබ පත් කරගන්න. අම්මට තාත්තට සලකන, ගුරුවරුන්ට සලකන, වැඩි කියන වඳින ඒ අර්ධක පින්වත් අර්ධක කරගන්න. ඔබේ දෑස දහම් පොතපත බලන සත්පුරුෂයන් දකින ස්වාමීන් වහන්සේලාගේ කාසිවර නැටට ගැටෙන පින්වත් ඇස් දෙකක් කරගන්න. ඔබේ කන් දෙක සද්ධර්මය ශ්‍රවණය කරන, කල්‍යාණ මිත්‍රයන්ගේ හඬ ඇසෙන පින්වත් කන් දෙකක් බවට පත් කරගන්න. ඒ හැම මොහොතකම ඔබට ඔබේ ශරීරය ගැන ලොකු සතුටක් ඇති වෙන්නේ. ශරීරය නිසා බොහෝ දෙනා සතුට වෙනවට වඩා දුක් වෙන්නේ. ලෙඩ දුක් නිසා, වයසට යන නිසා ශරීරය දුර්වල වෙනකොට බොහෝ දෙනෙක් තමන්ටම තමන්ගේ ශරීරයේ කාලයක දීපා වෙනවා. නමුත් වෙනතුනේ බුදුහාමුදුරුවෝ කියපු ශ්‍රාවකයන් එහෙම නැහැ. වයසට යන්න යන තමන්ගේ ශරීරයේ වටිනාකම වැඩි වෙනවා. වැඩි වෙලේ තැනත්තා මිය ගියත් එයා රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් නම් මේ යන්නේ. ඔහුගේ ශරීරයේ භස්මාවශේෂත් දාගයන් වලට හදලා, චෛත්‍ය වලට හදලා, මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි දෙවි ලෝකෙ දෙවියනුත් ඇවිල්ලා වදිනවා. ඒ තරම් පූජනීයත්වයකට වටිනාකමකට අපේ ජීවිත පත් කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කළේ. ඒ උතුම් දහම අහන අපි වාසනාවන්තයි. ඒ වාසනාව භාග්‍යය දිනෙන් දින වැඩි කරගන්නට ඔබ කාලය, ධනය, ශ්‍රමය, ශක්තිය උපරිම ලෙස කැප කරගන්න. ඒ සඳහා ඔබට සර්වාන් සරණයි. කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුනි ඉඳගෙන පටන් මේ මොහොත දක්වා පින්තුන් බොහෝ පින්දහම් කළා. පෙරස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි මියගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. අපනමින් මියගේ බොහෝ ඥාතීන් මේ ජීවිතය විතරක් නෙවෙයි සසර අනන්ත සසරේදී අපට අමල තාත්තල වෙලා කිරෙන් දහදියෙන් ශ්‍රමයෙන් අපව පෝෂණය කරපු අපේ බොහෝ අම්මල තාත්තලා මේ මොහොතේ අපි දිහා බලාගෙන පින් බලාපොරොත්තු වෙමින් ඇති. ඒ හැම දිනම පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ දිනවල පුණ්‍ය අනුමෝදනා කරන මිට දින කිහිපට කලින් මියගිය ඩොඩ්විල් ද සිල්වා මහත්මයා අද එතුමා වෙනුවෙන් විශේෂ ගුණානුස්මරණ පින්කම සිදු කරනවා. එනිසා එතුමාත් මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. එතුමාගේ සංසාර ජීවිතයේ වාසනාවන්ත කරගනිත්වා. ඔබ නමින් මියගිය සියලු ඥාතියෝද මේ පින් සුවපත් වෙත්වා. මේ උතුම් ශක්තිමත් මානසික ශක්තියෙහි කුසලයන් සංසය විශ්ව යම්තා සත්‍යයන්ින් අපේක්ෂාවකින් සිටිනවා නම් පිය හැම දිනමත් අනුමෝදන් වෙත්වා කියන ප්‍රථමයෙන් අපේ ගාථාව කියලා ඥාතීනට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දැහැම රැකවරණයෙන් ආශිර්වාදයෙන් පින්නතුන් හැම දෙනාටමත්, පින්නතුන්ගේ ළඟම ඥාතීන් හැම දෙනාටමත්, ලොව ඇති හැම දෙනාටමත් දෙවියන්ගේ ඇදහැම රැකවරණ ආශිර්වාදයේ සරසේවා විශේෂයෙන් මේ තේකම් හදර කරන්නට උදව් උපකාර කරන කරුතර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාර වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා හැම දිනාටම ඒ වගේම මේ කටයුතු හොඳින් කරන්නට පිටපස්සේ ඉඳගෙන මහා ශක්තියක් ලබා දෙන අපේ දායක සභාවේ පින්වත්න් බොහෝ දෙනෙක් නොපෙනී සිටියත් ඒ බොහෝ දෙනෙක් අපට මහා උදව්වක් උපකාරයක් කරනවා. ඔබට කිසිදු වියදමක් නොමැතිව මේ සියලුම පහසුකම් ලබා දෙන්නේ ඒ දායක සමිතියේ පින්වත්න්ගේ කැපවීම මත. ඒ නිසා හැම දිනාටම අපි දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ප්‍රාර්ථනා කරමු. ඒ හැම දිනාම දෙවියෝ රකිත්වා සම්බුද්ධ ශාසනය අතුබවත් බොහෝ කලක් රැකදෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳින් පිනතුනේ ඔබ හැම දිනෙකම සතුටට පත් වන්න බොහෝ දුර බැහැර සිට ඉමහා ශ්‍රද්ධාවෙන් මේ වැඩසටහන කරා පැමිණියා. වැඩසටහන හොඳින් නිමාවපත් කරන්න දානමාන ආදී බොහෝ දෙනෙක් උදව්පකර කළා, ශ්‍රමයෙන් කැපුණා. ඉතින් ඔබ හැම දිනාටම හුඟක් පිං. ඉතින් අපේ ජීවිත කාලයෙන් ගන්න නියම ප්‍රයෝජන පිණිසුනි මේ වගේ කුසල දහම් සිද්ධ කිරීම. යමෙකුට මෙවැනි පිංකම් කරන්නටත් හිතේ දෙනටත් ඊට කාලයේ විවේකයේ ලැබෙනටත් පිණිසුනි අතීතයේ ලොකෝ පිනක් තියෙනට ඕන. ඉතින් ඔබ ඒ උතුම් පිනට හිමිකරුවන්. ඉතින් අද දින ලොකෝ මානසික ශක්තියක් ආධ්‍යාත්මික ගුණයක් වහා කරගත් අවස්ථාව බඩ වඩාත්ම මේ සම්බුද්ධ ශාසනය තුළම දුකෙන් නිදහස් වෙන මාර්ගය තුළ ඉදිරියට යන්නට ඔබට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. දිනෙන් දින කායික මානසික සුවපත්භාවයේ දිගාසිරි සම්පත්තිය සැලසේවා. අවසන් අපි කවුරුත් බලාපොරොත්තු වෙන උතුම් නිවන් සුවය සඳහා අප හැම දිනාටම මේ පිනත් උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේති පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තෙවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.